පින්වතුනි, සුපුරුදු පරිදි දාන සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දස දහසක් ලෝක ධාතු විසින් ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පේන්ද චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට දෙච් ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කළ යම්කිසි අභාවේ ස්ථානයේ හිනවන නම් ඒකට බෙදලා සුගතෙම දිත වෙන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන් හොඳයි පින්වතුනි, පළමු කොටම සියලුම දෙනාම අදිෂ්ඨාන කරන්න අද මේ සද්ධර්ම දේශනාව තුළදී මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ මාර්ගඵලයන් ලබනවා කියලා. ඒ වගේම පින්වතුනි, අනාදිමත් සංසාරය කියන ගමනේදී විවිධාකාර මති මතාන්තර නිසා, විවිධාකාරයේ ඇඟැලුම්කම් නිසා ඒව ලබා ගන්නට ආර්යයන් වහන්සේලාට නිගා කළා නම්, උන්වහන්සේලාට හිංසා පීඩා කළා නම්, අද මේ මොහොතේදී ඒ උත්තමයන් වහන්සේලා වන්දනා කළා, උන්වහන්සේලාගෙන් කමා කර සිටින්න මේ සද්ධර්මය අවබෝධ කරගන්න යන වෙලාවේදී ඒක ලොකු පිහිටක් වෙයි සියලු දෙනාට. හොඳයි පින්වත්නි, දේශනාවේ පළමු කොටසට මම ඔබට පොඩි මතක් කිරීම කීපයක් කරන්න. පළවෙනිම දේ තමයි පින්වත්නි, මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ කතා කරගෙන අපි මේ ගමන යනකොට ක්‍රමක්‍රමයෙන් පින්වත්නි බොහෝ පිරිස් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පටන් ගන්නවා. එතකොට මේ මුළු ලංකාද්වීපේ පුරාම දැන් මේක විශාල ලෙස ප්‍රචාරය වෙනවා. අන්තිමට අපිට පේන්නේ මේ අපිට දරන්න බැරි ප්‍රමාණයකට මේක ප්‍රචාරය වෙනවා. මේ කියන්නේ අර ඉල්ලුමට සැපයුම කියන සංකල්පය කරගන්න බැරි තරමට ශීඝ්‍රයෙන් සද්ධර්මයේ ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ අතරතුර මෙතනින් එහා ස්ටෙප් එකක් ගන්න හිතන, මෙතනින් එහා තව වැඩපිළිවෙලක් තියෙනවා, සද්ධර්මයේ ශ්‍රවණය කරලා එතනින් එහාට නිවන් මඟ සකස් කර ගැනීම. ඒ කියන්නේ උත්තරීතර අරහත්ත්වේ සාක්ෂාත් කර ගැනීම උදෙසා, වෙර වීරිය වඩන පිරිස උදෙසා, ආරාම විහාර කටයුත්තකුත් කෙරෙනවා. මේ සියල්ල එකට ගත් කල පින්වදනි දරන්න බැරි ප්‍රමාණයක් දක්වා දැන් මේක යනවා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් අපිට මතක් කිරීමක් කරලා තියෙනවා ලංකාවේ අපේ මහත්තුරු CD ඉල්ලන ප්‍රමාණය ඒ අයට සපය ගන්න බෑ කියලා. ඒ කියන්නේ මේ වෙනකොට තියෙන ප්‍රතිපාදනත් මදි කියලා ඒ ටික සපයන්න. ඉතින් මම ඔබට කියන්නේ නැහැ CD වලට සල්ලි දාන්න කියලා. එහෙම එකක් ගැන කියනෝ නෙමෙයි. ඒ තරමට පින්වතුනි මේක ප්‍රචාරය වෙවි ප්‍රචාරය වෙවි ඉස්සරහට යනවා. දැන් සමහර පිරිස් CD බෙදා හරින මධ්‍යස්ථාන දාන්න. ඉතින් ඒ උදෙසා CD ඉල්ලනවලු. විවිධාකාර නගරවල. ඉතින් මම ඔබට කියන්නේ පින්වතුනි ඒ උදෙසා මම හිතන්නේ තමන්ගේ පෞද්ගලික ධනෙ කැප කරන පිරිස ඉන්නවා. ඒ අය තමයි මෙච්චර කල් එක කළේ. ඉතින් ඔබට පුළුවන් ඒ විදිහට මේක කරගෙන යන්න. අලුතෙන් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් පිරිස ඉන්නවනම් එයාටත් පුළුවන් සම්බන්ධ වෙලා ඒවා කරගෙන යන්න. කොහොම කළත් තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් ඒවා කරන්න. මම ඔබට මතක් කිරීමක් කළේ ඒ ඔබගේ ධනයට, ඔබ මහන්සියෙන් හරි හම්බ කරගන්න ධනයට හොඳ ලන්සුවක් ලැබිලා තියෙනවා. ඉහළ අගයක් ලැබිලා තියෙනවා. මම දන්නේ CD දහස් ගණනින් පූජා කරන මහත්ම මහත්මිනුත් ලංකාවේ ඉන්න ඔය අතර ඒ වගේම තමන්ට හැකි පමණින් කරන්න පුළුවන් විදියට කරන පිළිසුත් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම එකතු වෙලා මේ වැඩ පිළිවෙල යන්නේ. ඉතින් දැන්ට තියෙන ආරංචිය හැටියට නම් ඒ අය ධන පරිත්‍යාගයෙන් ලැබෙන දේවල් මදි කියන එක. නැවත ඉතින් ඒවා කොයි විදිහට හරි විසඳේ. ඒක එක කාරණාව. මේවා පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අයිතිය තියෙන්නේ ඔබට. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අයිතිය පටන් ගන්න පින්වතුනි අවීතිමහ නරකාදී දුක් විඳින නිරිසත්වයාගේ ඉඳලා සුද්ධා වාසයේ ඉන්න අකනිත් බ්‍රහ්මලෝකයේ ඉන්න බ්‍රහ්මයා දක්වා මේ බුද්ධ ශාසනයට හිමිකම් තියෙනවා. එහෙම නැත්නම් එතනිනුත් තව එහාට ගියොත් එහෙම නේව සංඥා නා සංඥායතන බ්‍රහ්මලෝකයේ ඉන්න. ඒ කියන්නේ මේ 31 ලෝක ධාතුවටම පිංගුතුනේ මේ බුද්ධ ශාසනයයි අයිති. අද කට්ටිය කියාගත්තට මම මුස්ලිමේ මම ක්‍රිස්තියානිය. ඔය කවුරු කොහොම කියාගත්තා? මම හින්දුවේ ආදිවාසීන් කියාගත්තා. ඔය සියල්ලම බුද්ධ ශාසනයට අයිති පිරිස. ඒකට හේතුව තමයි පිංගුතුනේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ තියෙන යථාර්ථය. ඔය කවුරු කොහොම කරගෙන ගියත් පිංගුතුනේ ලෝකේ තියෙන සත්‍ය නම් එකයි තියෙන්නේ. මේ වෙන සත්‍ය දෙකක් තියෙන්න බෑ. ඒකයි ක්‍රම වේදේ. සත්‍ය නම් එකයි තියෙන්න පුළුවන්. ඒ සත්‍යෙට ඔය සියලු දෙනා අයිති. ඉතින් පින්වතුනි මෙතන තියෙන මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම එහෙමත් නැත්නම් පින්වතුනි මේ බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගැනීම. ඒ කාර්යය තමයි අපි සියලු දෙනා යෙදෙන්නේ. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න. ඒ තමයි බුද්ධානුශාසනම් කියලා කිව්වනේ. බුද්ධ අනුශාසනය සම්පූර්ණ කරගන්න වෙර වීරිය වඩන පිරිසක් තමයි ඉන්නේ. ඔබ සියලු දෙනාම මේ කුලකයට අයිති. ඒ නිසා ධර්මය අහලා කොහොම හරි උත්සාහ කරන්නේ ඊළඟ මාර්ගඵලයට යන්න. භාවනා කළා හරි කොහොම හරි මොන ක්‍රමයකින් හරි එතනට යන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. එතකොට පින්වතුනි දැන් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා ඒ උතුම් වූ පිරිසට නන් දෙසින් එන පිරිස්වලට අපි කියන්නේ නැහැ උතුරෙන් එන පිරිසට විතරයි මේක දෙන්නේ කියලා. දකුණෙන් එන පිරිසට විතරයි මේක දෙන්නේ. නැගිනහිරින් බටහිරින් එන පිරිසට එහෙම දෙනවා කියලා කියනව නෙමෙයි. නාග ලෝකෙනුත් එන්න පුළුවන්. මනුස්ස වේස මවාගෙන ඇවිදින්න පැවිදි වෙන්න පුළුවන්. එහෙම කාලිකුත් උදා වෙනවා. සාස්ත්‍රුන් වහන්සේගේ සමයේ එහෙම අවස්ථාවක් තිබුණා ඕනේ තරම්. නාග ලෝකෙන් පවා ඇවිදින්න මනුස්ස වේස මවාගෙන පැවිදි වෙලා හිටියා. මොකද පැවිද්ද මනුස්සයෙකුට විතරයි ආйти. එහෙනම් පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කියන එක මේ මුළු දුන් ලෝකෙටම අයිතිකම වේදයක්. එහෙනම් මේ වැඩ කටයුත්තට පින්වතුනි ඔය තුන් ලෝකෙම ඉන්න පිරිස් දායක වෙනවා. ඒ තුන් ලෝකෙම ඉන්න පිරිස් දායක වෙලා තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ. කෙනෙක් ඉන්න පුළුවන්. තමන්ගේ ධනෙ අප කැප කරලා මේ සමේ සාසනික දියුණු උදෙසා කටයුතු කරන. එතකොට ඒ කෙනා ආයි දේවාලයකට බඩ ගන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවියන්ගෙන් ආරක්ෂාව මේ පිහිටක් ඉල්ල ගන්න හල්ලි කියක් හරි හොයාගන්න උදව් කරන්න ආදිවාසීන් කියා. මොකද මේ සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා කටයුතු කරන දෙවි දේවතාවෝ ඒ කාන්තෙන්ම ඒ පුද්ගලයන්ට ඇහ ගහනවා. ඒ පුද්ගලයන් කරදරයක් හිංසාවක් වෙන්න එහෙම තියෙනවනේ ඒව වළක්වනවා. මොකද හේතුව පින්වතුනි ඒ අය මත මේ සම්බුද්ධ ශාසනය රැකෙන නිසා. දේශකයන්න් වහන්සේලාම වැඩ ඉන්නවනේ. මාර්ගඵල අවබෝධ කරගත්ත ඒ මාර්ගඵලයන් දේශනා කරන්නා වූ දේශකයන් වහන්සේලා ආරක්ෂා කරනවා. කර්ම බල වේගයන් නවත්තන්න දෙවියන්ට බැහැ. නමුත් කරන්න පුළුවන් උපරිමයෙන් ඒ අය ආරක්ෂා කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ආරක්ෂා කරනවා. එහෙම වැඩ පිළිවෙලක ඒගොල්ලෝ මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය වැනසීලා යන කාලෙක දිව්‍ය ලෝකේ ඉන්න මාර්ගඵලලාභී හෝ ඒ වෙනුවෙන් පාරමිතා පුරපු උතුමන්ට ආරාධනා කරනවා නිදුකාන්නේ දැන් කාලේ හරි දැන් මනුෂ්‍ය ලෝකෙට වැඩලා ඒ කාර්යතාව ඉෂ්ට කරන්න කියලා මේ මනුෂ්‍ය ලෝකයේදීන මේ බුද්ධ ශාසනය ගැන පින්වතුනි බොහෝමයක් මේ තුන් ලෝකේ ඉන්න ත්‍රිස් බොහෝම ඇහැගහගෙන ඉන්නේ ඉතින් ඒ කටයුතු පින්වතුනි ඒ විදිහට එනම් මේ මුළු තුන් ලෝකෙම වෙනවා පෙරේතයා කියන කෙනාට මේ ශාසනයෙන් ලැබෙන සේවය කොච්චරද කියලා කියන්නේ වෙන කිසිම තැනක පින්වතුනි පෙරේතයාට තින්දෙන වැඩ පිළිවෙලක් නැහැ පෙරේතයාට කෑම ටිකක් දීලා ගෙන්නගෙන ඉවරලා අවුව නූලකට ගැට ගහලා වන්දනය කරන එක විතරයි තියෙන්නේ එහෙම නැත්නම් කෑම ටිකක් දීලා අඬ ගහලා ඉවර වෙලා පහනක් පත්ත කරලා පොඩ්ඩක් එහෙම මෙහෙම බලේ පොඩ්ඩක් වැඩි කළා ඇඟට ආවේශ කරගෙන සාත්‍ර කියන ක්‍රම වේදයක් විතරයි තියෙන්නේ නමුත් මේ සම්බුද්ධ ශාසනයක තමයි පින්වතුනි ඒ ආයත පින් අනුමෝදන් කරලා ඒ පිනට අනුව සතුටු වන්නා වූ ඥාති ප්‍රේතයෝ සුගිත මුදිත වෙන වැඩ පිළිවෙලක් හැදිලා තියෙනවා. එහෙනම් ප්‍රේතයාට පවා පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයෙන් ඉමහත් සේවයක් සිද්ධ වෙනවා. පෙරේතයාට පවා. එහෙනම් දෙවියෝ ගැන මොන කතාවද? ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන කාලෙක පින්වතුනි මේ අවීතිමා නරක ආදීට ඇදිලා යනවා ආලෝක ධාරාවක්. ආන්ගේ ආලෝක ධාරාව මහා සිසිලසක් දැනිලා යනවා. ඒක තප්පරයක විතර කාලයක් අවිතිමා නරකාදීන නිරසත්වයකට සැපයක් කියන එකක් උදා වෙනවා. ඒකත් හොඳ නැද්ද? සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කාලෙක. ඒ පහළ වෙන වෙලාවට. එහෙනම් පින්වතුනි මේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ වෙනුවෙන් තමයි පින්වතුනි අපි මේ හැම කටයුත්තක්ම කරන්නේ. උන්වහන්සේගේ ශාසනය පැවතුනොත් තමයි පින්වතුනි ඔබට වගේම අනාගතයේදී දින පිරිසට මේ කටයුත්ත කරන්න අවස්ථාව ලැබෙන්නේ. අපිත් එක බොහෝ පිරිස් කතා බහ කරනවා. ඔය අතර තුර පින්වතුනි මට දැනිච්ච දෙයක් මම ඔබට කියන්න. දෙවියෝ ආශිර්වාද කරයි මේ වැඩ කටයුතු කරන්න. බ්‍රහ්මයෝ ආශිර්වාද කරයි මේ වැඩ කටයුතු කරන්න. යක්ෂයෝ ප්‍රේතයෝ පවා මේවට ආශිර්වාද කරයි මේ වැඩ කටයුතු කරන්න. මොකද ඒ ආයට කිසිම අවඩක් සිද්ධ වෙන්නේ නැහැ මේවේ. මනුස්ස වශයෙන් ඉන්න ඔබට මේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරන්න මම ඔබට මතක් කිරීමක් කරන්න. මොකද මට හිතුණා පින්වතුනි මේක මෙහෙම කළොත් හොඳයි කියලා. මොකද සමහර වෙලාවට පින්වතුනි අපි පින් කරන්න ගියාම අපිට ඒ පින කෝ වගේ පිනක්ද කරන්න කියන එක ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අනේ පිරිසිදුපා මහා ආරාම පූජාව කරන වෙලාවේදී සල්ලි හත පහක්වත් තිබුණේ නැති එක උපාසක මහත්මයෙකුටත් පිනක් කරගන්න අවස්ථාව ලැබුණා. කහවණු 54 කෝටියක් වියදම් කරපු අනේපිරිසිදුතුමත් පිනක් කරගත්තා. අතේ සත පහක්වත් තිබුණ නැති උපාසක මහත්මයෙකුත් පිනක් කරගත්තා. එහෙනම් පින්වතුනි පිනක් කරනවා කියන එකට අනේපිරිසිදුතුමාට තිබුණ මහා සල්ලි කන්දරාව. ඒක නිසා අනේපිරිසිදුතුමා ඒ විදිහට වියදම් කළා ඒක කළා. එතන ඒක දැහැගත්ත තව උපාසක මහත්මයෙකුටත් පිනක් කරගන්න අවස්ථාව තිබුණා. එහෙනම් පින්වතුනි අපි මේ කරන හැම වැඩපිළිවෙලකම මහා පින් කන්දක් තියෙනවා. අන්නේ පින් කන්දට උරුමකාරයෙක් වෙන වැඩපිළිවෙලක් ගැන තමයි මම මේ ඔබට කියන්නේ. විශාල ආරාමයක් හදලා පූජා කරන වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපිට කොහෙද සල්ලි? ඔය වගේ ලොකු ආරාම හදන්න අපිට කොහෙද සල්ලි? ආදී වශයෙන් දේවල් හිතෙන්න පුළුවන්. මම ඔබට පොඩි ක්‍රමවේදයක් කියන්න. මම ඒක මේ අපේ මහත්තුරුන්ට එක්කත් කතා කරලා අපේ මහත්තුරුන්ගත් ඒකට කැමැති කරෝ ගත්තා. මුලින් අපි කතා වෙලා හිටපු විදිහට වඩා පින්වතුනි පොඩි වෙනසක් සිද්ධ කළා ඒ ක්‍රමවේදය. ඒ සියලු ජනයාට යහපත සැලසනවා. මෙන්න මෙහෙම හිතන්න. එක පුද්ගලයෙක් ඉන්නවා පින්වතුනි අංග විකලයි. අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. සීබුද්ධිය තියෙනවා. සල්ලිත් නැහැ. අන්නේ පුද්ගලයාට පුළුවන් පින්වතුනි මේ ආරාම පූජාව සිද්ධ කරන්න. ආරාම ගොඩනැගෙන අවස්ථාවල් සිහි කර කර සාදු නාද දිදි ඒකේ පින් අනුමෝදන් වෙන්න. එහෙනම් ඒ පුද්ගලයාට පින්වතුනි අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය සම්භාර ධර්මයක් රැස් කර ගන්න පුළුවන්. එහෙනම් දැන් අතපය හතර නැති වුණා කියලා සල්ලි නැති වුණා කියලා ඒ පුද්ගලයාට. මේ පිනේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. තව කෙනෙක් දානපතියෙක් මෙච්චර ගාණක් දෙන්න මේ මේ මෙච්චර මේම කුටියක් හදලා පූජා කරනවා කියලා ඇහෙනකොට උණ්ඩ නම් ඉතින් සල්ලි තියෙන ඕනේ තරම්. අපිටනේ සල්ලි නැතේ. සල්ලි තියෙන උණ්ඩ ඉතින් හදන්න බැරි ඇවවා. කියලා කුම්මෙහි කන් දාගන්න නැතුව ඔළුවට. මිනිස්සු හරි වෙහෙස වෙනවා මේ මුදල් හම්බ කරගන්න. මේ මහා මහා වෙහෙසක් කරලා මේ හම්බ කරපු මුදල් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා. එහෙමත් නැත්නම් මේ නිවන් දකින්න යන උත්තමයන්ට හිසට සේවනක් සැදීම උදෙසා පූජා කරනවානේ. මොනතරම් ශ්‍රේෂ්ඨයිද? අනේ සාදු සාදු. මේ ඇයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ආදිවාසීන් ප්‍රාර්ථනාවක් කරමි. ආදිවාසීන් ප්‍රාර්ථනාවක් කරගෙන පුළුවන් මොනව කරන්නද? පින් අනුමෝදන්. එහෙනම් පින්වතුනි ඒ කෙනාටත් පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙනවා. අතපය හතර නැති වුණත් පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒකට පින්වතුනි ඔබ කෙලින් ඉන්න ඕනේ. කෙලින් ඉන්න ඕනේ කියන්නේ ඇද ගහලා ඉඳලා හරියන්නේ නැහැ. ඇද ගති තිබුණොත් නම් හරියන්නේ නැහැ. සමහරුන්ට සල්ලි තියෙනවා සමහරුන්ට සල්ලි නැහැ. සමහරුන්ට ශරීර ශක්තිය තියෙනවා සමහරුන්ට ශරීර ශක්තිය නැහැ. නමුත් ඔය හැම කෙනාටම පින්වතුනි කොන්ද කෙලින් තියාගෙන හිටියොත් ඒ කිව්වේ හිත කය වචනය පිරිසිදුව තියාගෙන හිටියොත් ඒ හැම කෙනාටම පුළුවන් මේකෙන් පින් අනුමෝදන් වෙන්න. එහෙනම් එහෙම අංග විකල කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි මේ වෙන කර්තව්‍යයන් දැකලා ඒක සිහි කර කර පින් අනුමෝදන් වෙන වැඩ පිළිලකට එදෙන්න පුළුවන්. එහෙනම් ඒ කෙනාටත් මේකෙන් අප්‍රමාණ පින් තව කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි ශරීර ශක්තිය තියෙනවා නමුත් එදා වේලා අමාරුවෙන් හොයාගන්නේ. එදා වේලා අමාරුවෙන් හොයාගන්න කෙනා පින්වතුනි තමන් ඒ අමාරුවෙන් හොයාගත්ත ධනය දෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දුවා දරුවෝ අමු දරුවෝ ඔක්කොම බඩගින්න තියන් වෙනවා. හැබැයි එහෙම අවශ්‍යතාවයක් නැහැ එයාට. එයාට පුළුවන් පින්වතුනි මේ අපේ මහත්තුරුත් එක්ක කතා කරලා ශ්‍රමයෙන් මම මොනවද කරන්න පුළුවන්? අන්න තමන්ගේ ශ්‍රමය දානය කරනවා. උදාහරණයක් විදියට අපි හිතමු මේසන් බාස්වරයෙක්. ඒ කෙනා එදා වේල හොයාගෙන කන කෙනෙක් වෙන්න පුළුවන්. එයා තීරණය කරනවා මම දවස් දෙකක් නැත්නම් මම දවස් 10ක් ආරාම පූජාව සඳහා අපකැප වෙලා කටයුතු කරනවා. සල්ලි තියෙන කෙනෙක් දෙනවා පවුන් රුපියල් 30000ක් නැත්නම් රුපියල් 15000ක්. මේ පුද්ගලයාට සල්ලි නැති නිසා මේ පුද්ගලයා දෙනවා දවස් 10ක ශ්‍රමය. ලංකාවේ අද මේසන් බාස්වරයෙකුට පවුන් රුපියල් 2000ක් ගෙවනවා දවසකට මං හිතන්නේ. එහෙනම් මේ පුද්ගලයා දවස් 10ක් දුන්නා කියලා කියන්නේ මේ පුද්ගලයා මුදලින් කීයක් දීලාද? 20000ක් දීලා. හැබැයි මුදල් තිබුණ නැහැ නේ අතේ දෙන්න. නමුත් ශ්‍රමය දානය කළා. කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් පින්වදින ගඩොල් කැට දෙකක් උසලා ගිහින් දෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑය බැඳුනේ ගඩොලෙන් ගඩොල. පස්සේ මහා සෑයක් තමයි. නමුත් ගඩොලෙන් ගඩොල ඉදි කළේ. එහෙනම් පින්වදින මේ පින් වඩා ගන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා. මොකුත්ම කරන්න බැරි නම් කරන්න එකක් කිව්ව මොකද්ද? පින් අනුමෝදන් වෙන්න. කරන වැඩේ දිහා බල බල. සාදුනාද දිදී පින් අනුමෝදන් වෙන්න. ඒක කොච්චර දෙයක්ද? තව කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයෙන් මුදල් දින කෙනෙකුට. ඒ අයට පුළුවන් පින් උතුණි. ඔය පොඩි පොඩි දේවල් වලට දායක වෙන්න. මොකද මෙහෙම මම කියන්න හේතුව තමයි මේවට අදාළ මේ අස්තමේන්දු ගත්තහම අපි ඉතින් මේ මහත්තුරුත් එක්ක එහෙට මෙහෙට එහෙට මෙහෙට එහෙට මෙහෙට මේගොල්ලෝ එකක් කියනකොට අපිට අනේ දැන් මේක වැරදිද මෙහෙම කළා වැරදිද මෙහෙම කළා වැරදිද කියලා ඉතින් අපි සතියේ 3-4 වතාවක් හම්බ වෙලා වැඩනේ උදේ එක විතර වෙනකන් කතා කරනවා අපි. ඒ කතා කරලා පහුවදාට ඒක ආපහුතට යවනවා. ඊට ආයි ඒගොල්ලෝ එකක් එවනවා ආයි අපි යවනවා එයා දිවසින් දැන් ඉතින් තාම මේක යනවා. ඉතින් දැන් අවසානයේදී අපිට ලැබිච්ච අත්මෙන්තුව තමයි 467,700ක් එක කුටියක් සඳහා යන වියදම. ඒකට තව ඇඩ් කරන්න ඕනේ කියලා කිව්වා පොඩි පොඩි ගණන්. අර කොහෙන්ද පොඩි පොඩි ගණන් ඔය කොහෙන් කොහෙන් හරි වෙන්නද? දැන් ඒක දැක්කට පස්සේ බින්දුනේ මට මේ හිතිච්ච දේ ඉඳන් තමයි මම මේක කියන්නේ. ඔය 467,000 ගාණ අපි හිතමු 500,000ක් කියලා. අපි ඊට පස්සේ හොයලා බැලුවා මේ මොකද මේ අපේ හිතේනේ දැන් මේක මේ කැකහැරෙන්නේ. අනේ මේක මෙච්චර ගානක මේ මෙච්චර ගානක් යනවද මේක හදන්න කියලා. මොකද ඉතින් අපිට ඇත්තට අවබෝධයක් නැහැ නේ ලංකාවේ තියෙන ගණන් බිනුන් ගැන. තවත් ආරයන්න සේනාසනවල මේ කුටි හදපු මහත්තුරුත් එක්ක අපි කතා කළා. එක මහත්මයෙක් කිව්වා ඔය ප්‍රමාණයට චුට්ටක් විතර වැඩි වෙන්න ඒ හදපු කුටියකට එහෙම 108ක් කට හිටු වෙන්න ගියයි කියලා. අන්න එතකොට අපිට යන්තම් හිතුණා මේ මේ මේ එක 2010 දී නේද හදුවා කියන්නේ. 2010 දී හදපු එක. දැන් 2017 නේ. ඉතින් එතකොට අපිට යන්තම් හිතුණා දැන් මේක එහෙනම් මේ සාධාරණ ඇති කියලා. නමුත් ඉංගදුනි මේ වෙනකොට මම හිතන්නේ පින්වතුන් කීප දෙනෙක්ම ඒ කුටි හදන්න බාර අරගෙනක් තියෙනවා. පොද කුටි හදන්න කලින් يعني මේක අපි අස්තමේදු ගත කරන්න කලින් ඉඳලම එයයි අපෙන් ඉල්ලීම් කරලා තිබුණ අපිට මෙහෙම කරන්න මෙහෙම අවස්ථාවක් ලබා දෙන්න කියලා. දැන් මේ මතක් කිරීම තුළ එයයි ධර්මයේ ශ්‍රවණය කරනවා නම් දැන් එයයි දන්නවා අපි මොන ස්ටේජ් එකේදී ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මේ කුටි හදන්න ඒ අවශ්‍ය කටයුතු කරන ගමන් ඉන්නේ. එතකොට පින්වතුනි මේ කුටි හදන්න බාර ගන්න පිරිසට Tamanට පුළුවන්කමක් තියෙනවනะ තනියෙන් කුටියක් හදන්න. මම ඒ පිරිස ගැන නෙමෙයි මේ කතා කරන්නේ දැන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් හද දෙයනේ කොහොමද මම ලක්ෂ 5ක් වියදම් කරන්නේ. මම කොච්චර ආසයිද මේ කුටියක් හදලා පූජා කරන්න. මම කොහොමද ලක්ෂ 5ක් පූජා කරන්නේ. අන්න එහෙම හිතෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි පින්වදිනේ මම අපේ මහත්තුරුන්ට කිව්වේ ඕන එකක් පූජා කරන්න ඉදාරින්න කියලා. තමන් හිතා ගන්නවා මම gadol මෙච්චරක් පූජා කරනවා කියලා. හැබැයි අපි gadolක ගණන් කියන්නේ නැහැ ඔබට. මොකද පින්ව අනිත් එක තමයි අපි ඔබ කියන ඒ කියන්නේ ඔබ කොහෙන්වත් මේ hardware එකට ගිහලා gadol එහෙම අරන් එන්න හදන්නත් එපා. මොකද හේතුව අපි විශේෂ gadol જાතියක් පාවිච්චි කරන්නේ ඒක හදන්න. ෆිනිෂින් ගඩොලක් කපරාරු කිරීමක් අඩු කරන්න. තීන්තා ලේපනයත් අඩු කරන්න. ඉතින් එහෙම පුළුවන් තරම් මේක මේ ගණනින් අඩු කරන වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ආදා මට අනේ ගඩොල් 10ක් පූජා කරන්න තියෙනවා නම් කියලා. ආවිදමු ගඩොලක් රුපියල් 30යි කියලා. රුපියල් 300යි මගේ අතේම තියෙන්නේ. ආච්චි අම්ම කෙනෙකුට හිතෙන්න පුළුවන්. පලාකොළ ටිකක් විකුණලා මම මේ රුපියල් 300 හොයාගත්තා. මම මේ රුපියල් 300ෙන් gadol 10ක් අරන් පූජා කරනවා කියලා. පින්වතුනි, ඒ gadol 10ෙන් කුටියක් නෙමෙයි හැදෙන්නේ. ඒ gadol 10ෙන් හැදෙන්නේ ආරාමය. මෙතන කුටියක් කියලා සංකල්පයක් නැහැ ඇත්තට. අපි මේ quantify කළාට, කෑලි කොටස් වලට කැඩුවට මේ හැදෙන්නේ මොකද්ද? ආරාමය. එතන කෙනෙක් කුටියක් හදලා පූජා කරනවා කියලා කියන්නේ එයා ආරාමයේ හැදුවා. ආරාමයේ තමයි හදන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම සිමෙන්ති කොට 10ක් පූජා කරනවා. සිමෙන්ති කොටයක් රුපියල් 1000යි නම් ලංකාවේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම සිමෙන්ති කොට 2ක් පූජා කරන්න තියෙනවා නම් කොච්චර හොඳයිද. අපි කලින් මෙහෙම දෙයක් හිතාගෙන හිටියේ නැහැ. නමුත් පින්වතුනි බොහෝ පිරිස් ඉන්නවා. ඒ අයට පින් කරන්න ඕනේ නමුත් මේ මහා පරිමාණයේ පින් කරගන්න බැරි අය. හැබැයි මේ කියන්නේ පින්වතුනි ඔබ විසින් මේක කළ යුතුමයි කියලා නෙමෙයි. එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. Tamanට යමක් කරගන්න බැරි අය ඉන්නවනම් කරන්න තියෙන්නේ මොකද්ද? දැන් අපි හිතමු මේ රටේ ඉන්නවා කවුරු හරි. අපි හිතමු මේ රටේ ස්ටුඩන්ට්ලා ඉන්න පුළුවන්. ඉස්සර හිටියා දැන් නැතුව ඇති. එදා වේල අමාරුවෙන් හොයාගන්නේ. ලංකාවට ගිහිලා ප්‍රමේ දෙන්නත් බෑ. එහෙමයි ඉන්න පුළුවන්. ඒ අයට පුළුවන් පින්වතුනි සාදුනාද තියලා. ඒ පින අනුමෝදන්නේ. දැන් ඊ අපිට කොරියාවේ මහත්තුරුවගේ කතා කළා. ඒ අයගේ ඥාති පිරිස් ආරාම විහාරයේ වැඩ කටයුතු සඳහා අනුගත කරනවා කියලා. ඒගොල්ලන්ට යන්න විදිහක් නැති නිසා මගේ මල්ලි, මගේ අයියා, මගේ මස්සිනා, මගේ යාළුවා, මගේ තාත්තා අම්මා ආදි වශයෙන් කියලා ඒ ඒ පිරිස් එවන්න කැමති ආරාමයේ වැඩ කටයුතු කරන්න. පින්වතුනි ශ්‍රමය කියන්නේ මහා දානයක්. ඒක එහෙම සුළුපටුකට හිතන්න බෑ. ඔබට ඕනම් පුළුවන් කෝටියකින් ශ්‍රමය දෙන්න. කවුරුහරි කෙනෙක් මාස දෙකක් ගිහිල්ලා වැඩ කළොත් එහෙම එතන මහා ධනයක් සාසනයට පූජ කළා වෙනවා. මේ සාසනයේ කොටස්කරුවෝ ඔබ. ඒක නිසා පින්වතුනි ඕන එකක් පූජ කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. එතකොට ඕන එකක් කියලා කියන්නේ අවසානයේදී ඕකෙදී මුදල් වෙලානේ ඉතින් එන්නේ උතන්. එතකොට මොකද වෙන්නේ? අවසානයේදී ඒ සියලු මුදලෙන් ආරාමය හැදෙනවා. එච්චරයි වෙන්නේ. කැමති විදිහකට දායක වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම පින්වතුනි මහා පරිමාණයෙන් මේවට උදව් කරන පිරිසුත් ඉන්නවා. උදව් නෙමෙයි ඇත්තටම මහා පරිමාණයෙන් තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන පිරිස. ඉඩම ගන්න කටාර රටේ ඉන්න අපේ මහත්තුරු පිරිසක් එකතු වෙලා, නෝනවරු මහත්තුරු පිරිසක් එකතු වෙලා මම දැන් ලක්ෂ 20කට විතර කිට්ටු ප්‍රමාණයක් එවලා තිබුණා. එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ වගේම බින්දුනේ ලංකාවේ තිබු සමහර මහත්තුරු ඒ වැඩ කටයුතු සඳහා එහෙට දුවල මෙහෙට දුවල බොහෝම ලහිදහිය කටයුතු කළා. ඒ සියල්ලන්ටම එක හා සමාන පින් තියෙනවා. ඒකයි මම කියන්නේ. සල්ලි මොන අවශ්‍ය නැහැ පින් කරන්න. සල්ලිම අවශ්‍ය නැහැ. සාදු නාදයක් පිනක්. ඒ විදිහට හිතන්න මේව ගැන. කිසියම් කෙනෙක් හිතන්නේ යන්නේපා සල්ලි දීමුනොත් විතරයි පින් කරන්න පුළුවන් කියලා. එහෙම ඒවා නැහැ. ඉරම ගන්න කෝටි දෙකකට අධික කෝටි දෙකකට විතර කිට්ටු ප්‍රමාණයක් ගියා. ඉතුරු ටික මෙහි ඉන්න මහත්තුරු 3 දෙනෙක්, නෝන මහත්තුරු 3 දෙනෙක් ඉතුරු ටික දැම්. තව ලංකාවේ ඉන්න කීප දෙනෙකුත් සම්බන්ධ වෙන්න ඇති. එහෙම බින්ගොතනේ ලොකු වශයෙන් ගන්න පිරිසුත් ඉන්නවා. ගල් කැටයක් දෙන්න පුළුවන් පිරිසුත් ඉන්නවා. ඒක නිසා මම ඔබට කියන්නේ කැමැති විදිහකට පුළුවන් විදියට කිසියම් කෙනෙක් පින්වතුනි තමන්ට බැරි දේවල් කරන්න යන්න එපා. ආසයි තමයි. දැන් එක මහත්මෙක් මට ඇවිල්ලා කිව්වා අපේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩම විකුණලා ඒක අපි මේ වැඩ කටයුතු සඳහා පූජා කරනවා. ඉතින් අපේනොත් උදව්illුවා මේ මහත්මයා ඒ ඉඩම විකුණ ගන්න. මම දැන් ඒක ඉදින් වැඩ කටයුතු ලංකාවේ සිද්ධ වෙනවා ඇති. එහෙම කරන පිරිසි ඉන්නවා. හැම කෙනාම පින්වතුනි පුළුවන් විදියට ඒ දේ කරන්න. තමන්ට මෙහෙ අවිද මෙහෙ ඉන්න කෙනෙක් කියලා බොහොම අමාරුවෙන් නම් ඉන්නේ. ලොකු වැඩ කරන්න ගිහිල්ලා අර සද්ධාව නැති කරගන්න එපා. පුළුවන් ප්‍රමාණය කරන්න. එතකොට හරි. පුළුවන් ප්‍රමාණයෙන් කරන්න හැමතිස්සෙම. කෙනෙකුට දෙන්න පුළුවන් අනේ මට පවුන් 100යි නේ අතේ තියෙන්නේ. තව කෙනෙක්ගෙන් ඉල්ලලා මට පවුන් 500ක් දියංග මට මේකට උදව් කරන්න ඕනේ කියලා. ආයි පස්සේ දුක් විඳින්න ඕනේ නැහැ. හැබැයි ඔබට හිතෙනවා නම් නෑ මම පවුන් 1000ක් ගත්තත් මම හිඟා කාලේ හරි ඒ 1000 ගෙවනවා මම ඊගේ ශ්‍රද්ධාවට හානියක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා අන්න ප්‍රශ්නයක් නෑ. එහෙම කරපුවා ඉන්නවා. දවසක් භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිද්දි ගෙයින් ගෙට පින්ඩපාතේ වඩිනවා කිසිම තැනකින් හම්බුනේ නෑ. දැන් අන්තිමට එක කාන්තාවක්. ඒ කාන්තාවගේ ගෙදරක වැඩ කරන. ඒ කාන්තාව මොකද කරේ? කාන්තාවට දිග කේශ කල්යාණයක් තිබුණා. කිසිම ගෙදරකින් දානේ හම්බු වෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට. මොකද මේ දුප්පත් පළාතක්. මේ කාන්තාව ගියා ස්වාමි දිනිය ගාවට. ගිහිල්ලා කිව්වා. ඔබතු මේ මගේ කේසි ඉල්ලුවන මෙච්චරක. මම දෙන්න කැමති වුණේ නෑ. මං අද දෙනවා. මට මේකට මුදල් දෙන්න කියලා පින්වතුනි අර කෙස් වැටිය කොටන කපලා ස්වාමි දිනින්න දීලා සල්ලි ගත්තා. අරගෙන ගිහිල්ලා අර ගෙවල් වලට කහවනුව දීගෙන ගියා. ඉරහැරෙන්න කලින් ඉක්මනට මොන හරි හදලා දෙන්න. ස්වාමින් වහන්සේලා පැත්තක වාඩි වෙලා ඉන්නවා. එහෙම කළා. අර ගෙවල් වල ආහාර ලැබුණාට පස්සේ මේ උදෑසන පින්දපාතේ වඩිනවා විසුණු වහන්සේලා. අර නායක හාමුදුරුවෝ කිව්වලු ඒ පින්දපාතේ ගත්තහම අනිත් පිරිස අමතලා කිව්වලු නුඹලා දැක්කද ඒ උත්තමාවි කරපු දේ? එහෙනම් ඒ උත්තමාවිට ඒ කාන්තේම මහා සෙතක් කරන්න ඕනේ අපි. මේ පාත්‍රයට අත තියන්නේ නැහැ. අරහත් වෙට පත් වෙනවා. ඒ උත්තමය සියලුම දෙන අදිස්ථාන කළාලු. මේ පාත්‍රයට අත තියන්නේවත් නැහැ කියලා. අරහත් වෙට පත් වෙනවා. ආන්නේ අදිස්ථානයක් කළා. තමයි උන්වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා තමයි අරහතුන් වහන්සේලා විසින් තමයි අර දානේ වළඳලා තියෙන්නේ. පිළිගන්න මේ සම්බුද්ධ ශාසනයේ විශාකාව වගේම එහෙම උත්තමාවියත් ඉඳලා තියෙනවා. තව එක උත්තමාවියක් ඉඳලා තියෙනවා. තමන් වෙච්ච ණයක් නිසා උදේ වරුව ගෙදරක වැඩ කරනවා. ඒක ගෙවන්න. ඔය වගේම භික්ෂුන් වහන්සේලා වඩිද්දි උන්වහන්සේලාට දානේ නැතුව ස්වාමි දිනේ ගාවට ගිහිල්ලා කිව්වලු අද ඉඳලා මම රැත් වැඩ කරනවා යම් දවස් ගන්න. මට තව සල්ලි ටිකක් ඕනේ ණයට. වැඩ කරලා මං පියවන්න. අන්න එහෙම සල්ලි ඉල්ලගෙන ගිහිල්ලා පූජා කළපු අවස්ථාවල් තියෙනවා. එහෙම ගෙවල් වලට දීලා දානි හදලා දෙන්න කියලා ඉල්ලපු අවස්ථාවල්. පිටුදෙන මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මහා වීරයන්ගෙන් පිරිච්ච තැන. සල්ලිකාරයන්ගෙන් පිරිච්ච තැන නෙමෙයි. මහා වීරයන්ගෙන් පිරිච්ච තැන. ඒක සල්ලාලෙක් ඇවිදilla. රහත් මෙහෙණියකින් කිව්වහම ඔබ වහන්සේගේ මූණ හරි පහපත් මට ඔබ වහන්සේව දූෂණය කරන්න ඕනේ. නුඹ මගේ මොකටද කැමති? ඔබ වහන්සේගේ මේ මේ මේ මේ නිල කාන්තිය විහිදෙන ඇද්දකට මං හරි ආසයි. ඒක නිසා මේ ඇද්දක දාලා මට යන්න බෑ මට ඔබ දූෂණය කරන්න. උඹ මහා පාපයක් කරගන්නේ මේ ඇද්දකේ හින්දා නේද? හින්දා කියලා. ඇඟිල්ලෙන් ඇනලා ඇහැ අරගෙන දුන්නලු අතට. මේකට නේ උඹ ආසේ නං ඕක ගනින්කෝ දැන් මේ මේ මේ මේ මහා පාපේ කරගන්න නැතුව ඵලයක් මෙතන. සුප්පා වාසාව කියලා කියන්නේ දැන් සුප්පියාව භික්ෂුන් වහන්සේට බොහෝම කුළුපග දායකාවක්. ඒක භික්ෂුන් වහන්සේ නමකට ජීවක වෛද්‍යවරයා නියම කළා. ඇඟේ ලේ අඩු කමක් නිසා මාංශයෙන් පිළිල කරපු ආහාරයක් ගන්න කියලා. තමන්ට යම්කිසි අවශ්‍යතාවයක් ආවොත් තමන්ට ළඟම කුළුපගම දායකාවගේ ඒක ඉල්ලන්න. බුදුහාමුදුරු අනුදැන වදාරලා තියෙනවා. දායකයෙක්ගෙන් හෝ දායකාවගෙන් තමන්ට ළඟම ඉන්න දැඩි අවශ්‍යතාවයක් ආවොත්. ඉතින් මේ සුප්පියාව අම්මා කෙනෙක් වගේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට අපෝපස්ථාන කරන කෙනෙක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ ඒ ගැන සඳහන් කළාම සුප්පියාව පොරොන්දු වුණා. නමුත් පහුවෙන්දා කොහෙවත් මස් හොයාගන්න තැනක් නැහැ. හොයලා බැලුවා කිසිම තැනක මස් හොයාගන්න තැනක් නැහැ. අන්තිමට තීරණය කළා. මම උන්වහන්සේට පොරොන්දු වුණා. උන්වහන්සේගේ අසනීපේට බේතක් විදිහට මේක ලැබෙන්න ඕනේ. මේක වැළඳුවාට පස්සේ උන්වහන්සේට ශරීර ශක්තිය ලැබෙනවා. ඒ ශරීර ශක්තියෙන් උන්වහන්සේ නිවන් දකිනවා. අන්නේ උත්තමාවේ මොකද කළේ? කලව තද කළ රෙදිපටියකින් වැඳගෙන කලවෙන් මස් කෑල්ලක් කැපුවාද? හැමදේම සල්ලි නෙමෙයි තියෙන්නේ. මේ ශාසනයේ මහා වීරයෙ ඉඳලා තියෙන්නේ. තමන්ගේ දාසියට කතා කරලා කිව්වලු මේ ටික මේක උයලා. අර අහවල් හාමුදුරන්ට ගිහින් දෙන්න. මාව ඇහුවොත් අසනීප වෙලා ඉන්නවා කියලා කියනවා. ඔන්න ඔය කාර්තාවේ ඔය විදිහට ඒක දුන්නට පස්සේ සාස්ත්‍ර උන්වහන්සේට ඔක ආරංචි වෙලා තමයි සාස්ත්‍ර උන්වහන්සේ විනය නීතියක් පැනෙවි. මාංශයක් ගන්නව නම් මාංශය ගන්න කලින් කුමක්ද කියලා අහලා ගන්න කියලා දසමස් තහනමක් කළා. මස් ජාති 10ක් තහනම් කළා භික්ෂුන් වහන්සේලාට. එහෙනම් පිටින් මේ මහා වීරයෝ මේ සාධනෙ ඉන්නේ. මහා වීරයෝ ඒ කිසිම මේ ඉන්න වීරයෝ කිසිම කෙනෙක් පිටින් සම්බුද්ධ ශාසනය හා සම්බන්ධ කිසිම කටයුත්තකදී තමන්ගේ දේවල් වලට සැන දෙන්නේ නැහැ. තමන්ගේ ශරීර ගැන වෙහෙස වෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේ නමක් නිවන් දකින්න යන ගමනේදී උන්වහන්සේක මොහොතකටවත් හිතයිද? අයියෝ දැන් සපත්තු දාන්න වෙන්නෙත් නැහැ. සිරිපු දාන්න වෙන්නෙත් නැහැනේ. දැන් ඉතින් කකුල වල ජරාව ගෑවෙනවනේ. ඈ දැන් මේවා මේ ඉරිදලයි දන්නේ නැහැ. ක්‍රීම් ගන්න වෙන්නේ නැහැ. ඒව හිතන්නේ නැහැ කවුරුත්. හෙන ගහිලා ගිය දෙන් ශරීරෙට. මොකද්ද කරන්නේ? නිවන් මඟ සකස් කරගන්න ඕනේ. මේ ශරීරයේ යථා ස්වභාවය අනා ඒකාන්තයෙන්ම දන්නවා. එහෙනම් ආයෝගේ ප්‍රශ්නයක් නැහැ මට. තිබුණත් එකයි නැතත් එකයි. කලු ගහිලා ගිය දෙන් ඔන්න. පිච්චිලා ගිය දෙන් ඔන්න. සම්මා සටනහර වියලී ගියත් බුදු වෙලා මිස නැගිටින්නේ නැහැ කියපු උත්තමයේ මේ ගෝලියෝනේ. නිගණ්ඨනාත පුත්ත වගේ පිරිස් මේ ශරීරයට අන්ත ලෙස දුක් දුන්නේ මොකට? නිවන් දැකලා. හේවත් දුක නැති කරන්න. එහෙනම් බැලුවා ධනේ මේ මගේ සුසින්දු හැම මේක පුළුවන් ද ගල්තලාවක වතුර වල තියන්නේ කියලා. නෑ ගත්තෙච්ච ගල්තලාව මන්ද පිට තියාගෙන හිටියා පිට පිච්චිලා යන්න. කටු පඳුර වල නිදාගත්තා කටු ඇනෙන්නේ. මැසි මදුරු ඇවිල්ලා කනකොට ඒ උන්ව පන්නන්න නැතු ඉන්නෝ. දැන් නිගණ්ඨනාත පුත්ත කියන්නේ මහා උත්තමයෙක්. ශාස්ත්‍රුන් වහන්සේගේ වරම අරගෙන උන්වහන්සේට නිගා කරන්නේ මා දන්න එපා කවුරු. අපි මේ බුදුහාඳුනාගේ කට්ටිය. අර පිස්සු යකෙන්නේ. ඒ මෙහෙම කියන්න එපා. ඇයි ඒ? ඔබට පුළුවන් ද ඔය කියන ඒවා කරන්න? කාටද පුළුවන්? එකක් කරලා පෙන්නන්න. තල්ලැටයක් අරගෙන එක කෙස් ගහ ගලවන්න පුළුවන් නම් ඔළුවේ. මහා වේදනාවක් දීලා එක කෙස් ගහෙන් කෙස් ගහ ඇදලා දාන්න. එහෙම තමයි ඒගොල්ලෝ හිතමුඩු කරන්නේ. සරණට අධික ලෙස වේදනාව දෙන්න. මම මේ කියන්නේ නිගණ්ඨනාත පුත්තගේ සරණ යන්න කියලා නෙමෙයි. කාම භෝගී ගිහියා කියන එකට වඩා ලක්ෂ කෝටි ප්‍රකෝටි වතාවක් උතුම් පිරිසක් තමයි නිගණ්ඨය කියන්නේ. දැන් ඉන්න අය නම් කොහොමද දන්නේ? බුදුහාඳුරන් කාලේ හිටු. වැරදි දෘෂ්ටියක ගිහිල්ලා කරන්න දෙයක් නැහැ ඉතින්. වැරදි දෘෂ්ටියක ගියත් ඒ ගිය දේ පින්වතුනි උප්පරිමෙන් කරන පිරිස නිගණ්ඨ පිරිස ඒ කාලේ හිටපොයි මිනි යටකඩු ටික ඇඟ උඩට දාගෙන මිනි යටකඩු එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා මහා ගිනි ධාරණ අවුවේ ඒ මිනි යටකඩු තමන්ට උඩින් වහගෙන අර මිනි යට රත් වෙන්න ඒ තරමට අර ඇතුලේ ඉන්න කෙනාව තවනෝ. මොකද ඒගොල්ලෝ හිතාගෙන හිටියේ මොකද ශාරීරිය තැවීම තුළ අනාදිමත් සංසාරේ ඉඳලා කරපු සියලුම පව දුරු කරන්න පුළුවන්. එතනින් ඉහළට සැප කියලා. ඒ උදෙසා තමයි කටයුතු කරගෙන ගියේ. එහෙනම් බින්දුනේ ඒ පිරිසත් මහා වීර පිරිසක්. උදායි කියන වික්ෂුව දවසක් ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක වඩිනවා. ඉස්සරහින් නිගණ්ඨනාත පුත්තත් වඩිනවා. ඒ නිගණ්ඨනාත පුත්තයන් පහු වෙනකොට කාරල කෙල ගැහවලු තුක් කියලා. ඇඟට නෙමෙයි පැත්තකට. ඒ වෙලාවේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවලු මෝග පුරුෂයා උතුම් මිනිසුන නිගා කරන්නවා. ගිහිල්ලා වැඳලා සමාව ගැන. එහෙනම් බින්දුනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කවදාකවත් අන්‍යාගමිකයන්ට අපහාස කරන්න කියලා නැහැ කොහෙවත්. සමහර අය ඉන්න පුළුවන් බින්දුනේ මහා මේ පුදුම මේ ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන. ඒ වගේම පින්වතුනි මේ මහා වීරයක් තියෙන. ඒකයි මම මේ නිගණ්ඨනාත පුත්ත කියන උත්තමයවත් මතක් කළේ මෙතන. වැරදි මාර්ගයක ගියත් ඒ වීරත්වය කාම භෝගී ගිහියෙකේ තියෙනවා. කාටද පුළුවන් ඕක කරන්න? ඔය කියපු ටික කරන්න පුළුවන්. කාටද පුළුවන් බල්ලෙක් වගේ අලුගඩේ ලගින්? රාජකුමාරුරු ඉඳලා තියෙනවා ඒ කාලේ. නිගණ්ඨනාත පුත්ත ගාව පැවිදි වෙච්ච. සුනක පුතේ මේ හරි කියනවා නෙමෙයි මේ. නමුත් වීරය බල එයාට හරි මාර්ගය හම්බුණා නම් මොකද ඒ හම්බ වෙලා නේනම් බොහෝ පිරිස් නිවන් දැක්කේ අලුගඩේ ළඟින් හිතාගන්න මං අද පටන් බල්ලෙක් වගේ ඉන්නේ දැන් අපි හිතාගන්නේ මේ කොහොම හරි මේ බව ගමන කෙලවර කරගන්නවා කියලා ඒ උදෙසා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කරන වැඩ පිළිවෙලක ඉන්නේ අපි අන්න ඒ වගේ පින්වතුනි ඒ පිරිසුත් එහෙමයි හිත දැඩි කරගෙන අද පටන් මං බල්ලෙක් විදිහට තමයි ඉන්නේ අතට දුන්නට දෙයක් ගන්නෑ බිමට දාන්න කියන. වැලිත් එක කන්නේ. ළඟින්නේ ලිබ්බොක්කේ. අත් දෙකයි කකුල් දෙකයි හතරම ගාත් හතරම භාවිතා කරලා යන්නේ. කොහොමද වීරයේ? ඔය වීරයද කාටද තියෙන්නේ? එහෙනම් පිඟුදනි මේ සම්බුද්ධ ශාසනයක. දැන් ඔය සම්බුද්ධ ශාසනයෙන් පිට දෙයක් ගැන මං කියන්නේ. සම්බුද්ධ ශාසනයක මහා වීරයෝ ඉන්නේ. ඒක නිසා මම ඔබට කිව විදිහට පිඟුදනි කැමති විදිහට පුළුවන් විදිහට දේවල් කරන්න. එතකොට හරි. පුළුවන් විදිහට දේවල් කරන්න. ඔය අතර මහා ධනකුවේරෝ එයි. ඇවිල්ලා කියයි ඔය මුළු ධර්මශාලාවම මං ගහලා දෙනවා කියලා කියයි සමහර වෙලාවට. අපිට සීනියක් වෙලා තියෙන ධර්මශාලා. ඒ ධර්මශාලාව නිර්මාණය කිරීමට අපි අපේ ආකිටෙක්වරයාට ලබා දීලා තියෙනවා. 1000ක් accommodate කරන්න පුළුවන්. ඒ කියන්නේ 1000කට බණ අහන්න පුළුවන් වෙන තමයි ඒක හදන්නේ. ඒක හදා ඒ 1000කට බණ අහන්න මූලිකව හැදුවට එතනින් එහාටත් ඒක තව දික් කරන්න පුළුවන් වෙන. extension එකක් ගන්න පුළුවන් වෙන තමයි හදන්නේ. මොකද බින්දුනේ ඒ වගේ මහා ආශ්චර්යයක් වෙනවා. ඒ ඒ කාලෙටදී පිරිස ඇවිල්ලා ඒව කරයි. නමුත් බින්දුනේ ගඩොල පූජා කරන කෙනා මහත් වූ ශ්‍රද්ධාවකින් නම් ඒ දේ කරන්නේ. ඒ කෙනාට අප්‍රමාණ පින් තියෙනවා. ඒක නිසා ඔබට කැමති දෙයක් හිතින් හිතාගෙන පූජා කරන්න වරන් තියෙනවානේ. කැමති දෙයක් හිතින් හිතාගෙන පූජා කරන්න. ඔබ කුටියක් පූජා කළා. ගඩොලක් පූජා කළා. ඔබ සීල දෙනා මේ ආරාමයේ උදෙසා කරපු පූජාවල් තමයි තියෙන්නේ. යමෙක් සාදුනාද දුන්නත් ඒකත් ආරාමයේ උදෙසා කරපු දෙයක් තමයි. ශ්‍රමය දුන්නත් මොන දෙයක් දුන්නත් ආරාමයේ උදෙසා කරන වැඩ පිළිවෙල. මේ මහා වීර ක්‍රියා කරන අය ඉන්නවා. මේ මේ එහෙම මෙහෙන් අපිට මේ මට මේ අපේ දන්න මහත්මයා මේ ෆෝවර්ඩ් කරපු අය තියෙනවා. එක කාන්තාවක් කියලා තියෙනවා. මට මතකයි ඒ කියලා දීපු විදිහට මා සතුව පවුම් 30 40 ගානක රත්තරන් තියෙනවා. මම මේ රටක ඉන්නේ මම ලංකාවට ගිය ගමන් ඒ සියල්ල විකුණලා මේ සාසී සම්බුද්ධ ශාසනය සතු කරනවා. මේ ආරාම විහාර කරන්න වැඩ පිළිවෙල කරනවා කියලා. තමන් ඉතින් මේ මේ යම් කාලෙක ඉඳලා කාන්තාවක් කියලා කියන රත්තරන් බඩු වල ආසාය. පස්සේ ගානක ආසාව නැති වෙනවා තමයි ධර්මය අහලා ඒක මේ නිවන් දකින්න යනකොට. තව ඉතකන් ආසාවෙන් රැස් කරනවා කාන්තාව. තමන්ගේ දරුවෙකුට දෙන්න වගේ එහෙමත් තියාගෙන ඉන්නවා. එහෙම තමයි කාන්තාවන්ගේ හැටි. වැරද්දක් කියනව නෙමෙයි. එහෙම රැස් කරගත්තදී සම්බුද්ධ ශාසනය සතු කරනවා. වීරත්වයක්. මම මේ කතා කරන්නේ මේකද මේ සල්ලි අපිට සල්ලි මදි අපිට සල්ලි දීපාලා කියන එක නෙමෙයි. පිනක් කරගන්න වැඩ පිළිවෙල තියෙනවා. පුළුවන් ප්‍රමාණයෙන් කරන්න. එතකොට හරි. මේ ඉස්සරහා ඉන්න අයට නෙමෙයි මම මේ කතා කරන්නේ වැඩිපුර. මේ සද්ධර්මයේ ශ්‍රවණයේ දැන් තව අදින් පස්සේ මේක ශ්‍රවණය කරනවානේ බොහෝ පිරිස්. එතන මේ සියලු දෙනාටම සම්බන්ධ වෙලා කරන්න පුළුවන් වැඩ පිළිවෙල. ඉතින් ඒකද අපේ මහත්තුරු අමතන්න හැම මොහොතකම. ඔබට කරන්න පුළුවන් මොකද්ද ඒ දේ කියලා අමතන්න. එතකොට හරි. ඔබට කරන්න පුළුවන් මොකද්ද ඒ දේ කියලා අමතන්න. එතකොට විතරයි වැඩේ. ඊට පස්සේ ආයෙ තව පොඩ්ඩක් මොනවා හරි කරන්න පුළුවන් අවස්ථාවක් ආවද ඒ දේ කියලා අමතන්න. දැන් අපි මේ ඉතාලියේ ඉන්න මහත්තුරු පිරිසක් එකතු වෙලා මම හිතන්නේ වැසිකිලි සඳහා අවශ්‍ය ඒ කොමඩ් ආදී නේද? ඒගොල්ලෝ ලබා දෙන්න උත්සාහ කරන වැඩ පිළිවෙලක ඉන්නවා. කොරියාවේ ඉන්න මහත්තුරු පිරිසක් උත්සාහ කරනවා සිමෙන්ති ලබා දීම සඳහා. තව එක මහත්මියක් කතා කරලා කිව්වලු ආරාමයටම අවශ්‍ය සියලුම ලයිට් බල්බ් අරන් දෙනවා කියලා. තේරෙන්නේ මම මේවා කියන්නේ අදහස් වෙන්න. දැන් ඔය අදහස මටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. නැත්තම් මං කියනවනේ. ඒකයි මේ මේවා කතා කරන්නේ. කෙනෙකුට ලයිට් බල්බ් එකක් අරන් දෙන්න පුළුවන්. දැන් මේක අරන් දෙනවනේ කවුරු හරි. නමුත් මම කියන්නේ එහෙම නෙමෙයි. කරන්න පුළුවන් ප්‍රමාණය තියෙනවා. නැත්තම් සාතුනාද දියන්න පුළුවන්. හැම කෙනාටම අයිති මේ සාසනය. මේ හදන දේ හැම කෙනාටම අයිති. දැන් පැවිදිින් ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පැවිදිින් ඉන්න පිරිසත් ලොකු දෙයක් කරයි සාසනයට. ඒ අවස්ථාව වෙනකොට කරන්න පුළුවන් මට්ටමින් කරයි. එතකොට මේවා කොහොමද ගොඩ නැගෙනව? ඒක දෙයක් නැහැ. හැම කෙනාටම තියෙන්නේ තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් කරන්න. තමන්ට පුළුවන් සාදුනාද නම් ඒක දෙන්න. එච්චරයි. සාදුනාද දුන්න එක පහත්ය. කුටියක් හදන්න සල්ලි දුන්න එක උසස්ය. එහෙම එකක් මෙතන නැහැ. කාගේවත් නම් කතා කරන්නෙත් නැහැ. බෝඩ් ගහන්නෙත් නැහැ. අහවලාට පිම්පිනිසයි කියලා බෝඩ් ගහන්නේ නැහැ එතන. එහෙම අවශ්‍ය නැහැ පිම්පිනිස. අහවලාට පිම්පිනිසයි කියලා බෝඩ් ගැහිමේ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? තමන් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුක්තව. ඔබ සාස්ත්‍රුන් වහන්සේව දන්නව බණ අහලා තියෙන නිසා. ඔබ මේ ආර්ය සද්ධර්මය දන්නව. ආර්ය මහා සංඝරත්නය දන්නව. එහෙනම් ඒ උත්තමයන් වහන්සේලා උදෙසා පූජා කරන ආරාමය. උදෙසා මොකද්ද ඔබට කරන්න පුළුවන්? ඒ දේ කරලා ඒ පින තමන්ගේ ඥාතිවරයාට අනුමෝදන් කරන්න. ඒ තුලින් පින්වතුනි ඒ කාන්තේම ඥාතිවරයා සුගති මුදිත වෙනවා. මොකද හේතුව ඔබගේ පාරම්භාව අපි කරන්නේ නැහනේ. ගිහියන්ගේ වන්දි බට්ටයෝ නොවිති. ගිහියන්ගේ ගුණ ගායනා කරන වන්දි බට්ටයෝ හැදෙන්නේ නැහැ එතන කොහෙවත්. ගිහියන්ට හරි දේ කියලා දෙනවා. දන්න දුන්නත් කමක් නැහැ. දවස් 7ක් පුළුවන් ජීවත් වෙන්න කන්නේ නැතුව වතුර වීවි. ඒ 7 ඉඳලා මැරිලා යනවා. වන්දි වට ගන්න නැහැ. ගිහියෝ හරි දේ කරනවා. ඔය ගිහි කියන නමින් අයින් වෙන්න. ගිහි කියන නමින් අයින් වෙලා උපාසක උපාසිකා කියන නමට එන්න ඕනේ. ගිහියෝ කියන්නේ ගැරහි යුත්තන්ට. කාම රාගයේ යෙදිලා අනන්ත අප්‍රමාණ ලෙස කාමයේම යෙදී ඉන්න ගැරහි යුතු පිරිසකට තමයි ගිහියෝ කියලා කියන්නේ. ඔබ ගිහි කුලකේට අයිති නැහැ. ඔබ උපාසක කුලකේ ඉන්නේ. උපාසක කියලා කියන්නේ උපආසක. ආසන්නයෙන් ඇසුරු කර. ඔබ තෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන උත්තම පිරිස. ඒක නිසා වින්දුතුනි ඔබවම ගිහි නාමයෙන් ආමන්ත්‍රණය කරන්න කැමති නැහැ පොඩ්ඩක්. ඒ වගේ මේ සද්ධර්මය අහන්න මේ සද්ධර්මය විතරක් නෙමෙයි. අපි කතා කරන දේ විතරක් නෙමෙයි. කොහේ හරි ඉඳගෙන සද්ධර්මය අහන යම් වැඩ පිළිවෙලක ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් මේ ත්‍රිවිධ රත්නයේ ආසන්නයෙන් ඇසුරු කරනවා. ත්‍රිවිධ රත්නයේ සතු ගුණාංග ක්‍රමක්‍රමයෙන් තමන් සතු කරගන්න යනවන. ආන්ගේ උත්තම පිරිසට මම ගිහි නාමයෙන් ආමන්ත්‍රණය කරන්න කැමති නැහැ. ඒ අය උපාසකයි උපාසිකා. අන්නේ කියන පිරිස. තරුණද මහලුද පොඩිද ලොකුද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. මහා ආශ්චර්ය දේවල් ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙනවා. මං එහෙම එක සිදුවීමක් කියන්න. අපේ ලංකාවේ ඉන්න මහත්මෙක් කතා කරා. ඒ මහත්මයාට කතා කළා ලංකාවේ ඉන්න වෛද්‍යවරු දෙදෙනෙක්. කතා කළා. කිව්වලු ඒගොල්ලන්ට මේට අවුරුදු කීපයකට කලින් දරුවෝ හිටියේ නැහැ. ඒගොල්ලෝ සත්‍ය ක්‍රියාවක් කළයි කියලා. සසුන්ගත වීමට මේ බුද්ධ ශාසනයට ගිහිල්ලා නිවන් දැකීම පරමාර්ථ කරගත්ත උතුමෙක් අපේ කුසට වඩින්න කියලා. කාලයාගේ වැයමෙන් එයාට දරුවෙක් ලැබුණා. පිරිමි දරුවෙක්. දැන් ඒ දරුවට අවුරුදු 7 පිරෙනකොට ඒ දරුවා අම්මා තාත්තට කරදර කරනවලු අම්මේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ කුල දරුවාත් ඔබ හදන ආරාමේ පැවිද්ද ලැබෙනවා. ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන්න. පින්වතුනි සමහර වෙලාවට ජාත සෝතාපන්නිය වෙන්නත් පුළුවන්. පින්වතුනි මේ නැගෙන මේ බුද්ධ ශාසනයේ මේ උන්නතිය නම් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අවසාන උන්නතිය නම් මම දන්නේ නැහැ හරියට. ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ දීව්‍ය ලෝකේ ගිය සෝතාපන්නිය එක්කෝ එතනින් සුද්ධාවාසයට වදින්න ඕනේ අනාගාමි වෙලා. එහෙම නැත්නම් මේ ස්ථානවලට එන්න ඕනේ. මේක කරගන්න. මොකද මේ සම්බුද්ධ ශාසනය අවසන් වෙනකොට කාම ලෝකයේ එකම මාර්ගඵලලාභියෙක්වත් ඉන්න විදියක්. එහෙනම් එහෙම උත්තම පිරිස් ඉදිරියේදී ගොඩාක් අපිට අහන්න හම්බ වෙයි. අවුරුදු 15 16 දරුවෝ එක දරුවෙක් තමන් අවබෝධ කරගන්නවා වගේ මේ අවබෝධ කරගත්ත ධර්මයෙන් තමන්ගේ යාළුවන්ට පොඩ පොඩ කියලා දෙනවා. පොකට් බණ. යාළුව 4-5 දෙනෙක් එකතු කරගෙන එයාට බණ කියනවා. අම්මා කිව්වහම පුතේ ඔයාගේ වැඩේ කරගෙන ඉන්න පුතේ කියලා. ඔයාගේ වැඩේ කරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ කියනවලු එහෙම මේ තමන්ගේ වැඩේ විතරක් කරගෙන ගියා නම් අද අපිට කොහොමද බණ අහන්න වෙන්නේ දේශකතුමාගෙන් කියලා. එහෙම කිය කිය පින්වතුනි ඒ අර තමන්ගේ යාළුවන්ට ධර්මයේ දේශනා කරනවා. මහා වීර පිරිසක් එකතු වෙන තැනක් මේක. තව ඉස්සරහට ඔබට ආරංචි වෙයි එක එක ජාතිය. එක එක ජාතියෙන් දේවල් ආරංචි වෙයි. ඉතින් මේ මහා ආරාම තමයි පින්වතුනි ඔබ ගොඩනගන්නේ. ඒකයි මම මේ අපේ මහත්තුරුත් එක්ක කතා කරලා ඔබට අවස්ථාව ලබා දුන්නේ වැලි ගැටකින් හරි ආධාර කරන්න කියලා. අවශ්‍ය නම් විතර. මේ ගමනේ ධන කුවේරයක ඉන්නවා. තාම කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒක නෑ එන්න ඕනේ. මම මේ අපේ මහත්තුරුන්ට කිව්වේ අපි කුටි හදන්නේ එක්කෝ 100යි එහෙම නැත්නම් 200යි ඊට වඩා කුටි හදන්නේ නැහැ. ඊට පස්සේ හදන්නේ සත්මහල් ප්‍රාසාද. මොකද කුටි හදලා එතනින් එහාට එන වික්ෂුන් වහන්සේලාව ඇකමඩේට් කරන්න විදිහක් නැහැ අපිට. සත්මහල් ප්‍රාසාද ගොඩ නැගින්නේ එතන. ඒ තරම් ප්‍රමාණයක් පැවිදි වෙයි. පැවිදි වෙවි නිවන් දකි. ඒක එහෙම වෙන්න ඕනේ. ඒකයි මම ඔබටත් කියන්නේ පින්වතුනි 60 පයින්කන් ඉන්න එපා. වල්කී මිදුකන් තියනවා නම් ඉක්මනට ඉවරයක් කරලා දාලා එන්න. ඇවිදිලා මේ වැඩේ ඉවර කරගන්න. 60 පයින්කන් ඉන්න එපා කියන්නත් හේතුව තමයි. සමහර වෙලාවට පින්වතුනි පැවිද්දට එනවා. පැවිද්දට එන්න ඕනේ කියලා ආසාවෙන් පසු වෙනවා. දියවැඩියා රෝගයත් හැදිලා. සමහර වෙලාවට ඉන්සියුලිනුත් ඉන්ජෙක් කරනවා. දැන් හිතලා බලන්න එහෙම කෙනෙක් ආවොත් එහෙම කවුද එයාගෙන බලන්න? මේ තරුණයන්ට මොකද්ද වෙලා තියෙන්නේ? අවුරුදු 60 පැන්න කියන්නේ තනි කරන මේ කරත්තේ දිරලා ගිවිරයි. වීරිය වඩන්න දින ප්‍රමාණය හරි අඩුයි. දිරපු කරත්ත තමයි තනි කර. තවද වැඩි හරියක් එන්නේ එහෙම පිරිස්. නවත්තන්නත් බෑ. බොහෝම ආශාවෙන් ඉන්නේ නිවන් දකින්න. තවද ඒ අය කොහොමද සබයි වෙන්නේ? ඉතින් අපි දැනට කතා කරගෙන තියෙනවා දෙයක්. අවුරුදු 50ට වැඩි කෙනෙක් පැවිදි වුණා. ඒ කෙනා බාරකාරයෙක් සමගින් එන්න ඕනේ. බාරකාරයෙක් කියලා කිව්වේ යම් ප්‍රමාණයක් යනකම් අපි ඒ කෙනාව බලනවා. එතනින් එහාට ඒ කෙනාගේ බාරකාරයෙක් පොඩ්ඩක් ඒ භික්ෂුණීන් වහන්සේ සමග ඉන්න ඕනේ. ඉන්න ඕනේ කියලා කියන්නේ එයාව හොයලා බලන්න ඕනේ. නැත්තම් වෙන්නේ මොකද්ද? නිවන් දකින්න ගියේ උත්තමයන්ට සාත්තු සේවක තනතුරේ ඉන්න වෙනවා. සාත්තු කරන්න ඔක්කොම කරන්න පුළුවන්, ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් පින්වතුනි, තරුණ පිරිස් 20යි අවුරුදු 60 පැනපු පිරිස් 40යි පැවිදි වුණාම ඊට වඩා හොඳයි නේද? ඉස්පිරිතාලේක වැඩට ගියා නම් අර පැවිදි වෙච්ච පිරිස් අපහස කරනවා නෙමෙයි මේ පිරිස් වල. නමුත් මම කියන්නේ පින්වතුනි, ඒකට අවකාශයක් හදන්න ඕනේ. අපි ඔබට කියන්නේ නැහැ දෙන්න බෑ කියලා පැවිදි. පැවිද දෙන්න බෑ කියලා කියන්නේ නැහැ. පැවිද දෙනවා. ලංකාවේ අවුරුදු 55න් පස්සේ කිසිම මේ කාන්තාවකට පැවිදි කරන්න බැරි මට්ටමක් කතා කරන්නේ. ඔය ප්‍රශ්නේ හින්දා තමයි. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි අවුරුදු 65 දක්වා දීලා දිනව නේද? කාන්තාවන්ට අවුරුදු 65 දක්වා දීලා තියෙනවා. 65 නේ. 65 නේ. පිරිමින්ට අවුරුදු 70 දක්වා දීලා තියෙනවා. අනිත් අයට 55න් නවත්තලා තියෙන්නේ. අනිත් තැන්වල. නමුත් අපි ඒ දක්වා දික් කළා තියෙනවා. හැබැයි එහෙනම් අවුරුදු 50ට වැඩි අය බාරකාරයෙක් සමග පැමිණීම. එහෙනම් බාරකාරය ඉදිරි ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හරදරයක් වෙච්ච වෙලාවට ලොකු අසනීපයක් හැදුණා කියලා. මාසයක් ඉදිරිය යනවා බේත් ගන්න. මම හිතමු එහෙම වෙන්න පුළුවන්. එතකොට ඉතින් අර ඉස්පිරිතාලේක එහෙම නවත්තන්න වුණොත් කවුද ඉතින් යන්නේ හැමදාම ඉස්පිරිතාලේ? භික්ෂුන් වහන්සේලාට යන්න බෑ. එතන එතන ඉන්න ගිහි හතර පහ දෙනෙක් ඉන්නේ මේ ඔක්කොම බලා කියාගෙන වැඩ කර. එතන එයාට හැමදෙයක්ම ගිහිල්ලා එතන ඉන්න බෑ. එතකොට ඔබට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේට. අන්න ඒක නිසා පින්වතුනි, ඔය ඕකෙන් ගන්න පාඩමක් ගන්න තියෙන්නේ පින්වතුනි ඒ පිළිසොල්ට නෙමෙයි. අනිත් අයට. ඔක්කොම වැඩ ටික කරගෙන ඉවරලා පැවිද්දට එන්න හදන්න එපා කවුරු. ඒකයි මම මේ තරුණිය හොයන්නේ. ලංකාවට මෙයන් වෙන ඔය තරුණිය ටික හොයාගන්න. තරුණ තරුණියෝ තමයි මේ ශාසනය පැවිදි වෙන්න ඕනේ. මම එකෙන් කියන්නේ නෑ මේ වැඩි හිටිය අයට පැවිදි වෙන්න බෑ කියලා. ඒවා කරගෙන ඇවිල්ලා කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. තරුණ කාලේ නාස්ති කරනවා නිකන් අපරාධයි. කසාද බඳිනවා කියලා එකක් කළා නාස්ති කරයි. දැන් දරුව හැදීමේ වැඩ පිළිවෙලක් කියලා තව කාලයක් නාස්ති කරගන්න. දරුවෝ දරුවෙක් ලෝකෙට උපද්දන එක වැරද්දක් එහෙම නෑ. කෙසෙල් ගස දින කෙසෙල් ගස තිබුණ නැත්නම් එහෙම කොහොමද ඉතින් අපි කෙසෙල් කන් මේ කන්නේ නේද? ඈ අපිට කෙසෙල් කන්න නම් මොකක්ද තියෙන්න ඕනේ? කෙසෙල් ගස තියෙන්න ඕනේ. එතන කෙසෙල් ගස හැබැයි මැරෙනවමක් වෙනකොටද? කෙසෙල් කන හැදෙනකොට. ඕක තමයි ගොඩක් අයට වෙලා තියෙන්නේ. කෙසෙල් කන ලස්සන කඩේ ඉස්සර එල්ලි එල්ලි ඉන්නවා ගහට මොකද උන්නේ? කන කන කපනකොටම ගහ ඉවරයි. ඉතින් කෙසෙල් කන උපද්ද උපද්ද ඉන්න තමයි තියෙන්නේ. මේවා කිව්වහම කේන්ති යනවා. තමාට හිතෙන්න පුළුවන් මොකද්ද? සිංහල ජාතිය වනසනවා කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්. එහෙම හිතන අය හදන්න ඇති වෙන්නේ. ඒ හදන ගම පොඩ්ඩක් ප්‍රාර්ථනාවක් කරන්න මොකද්ද? නිවන් දකින්න ඉන්න උතුමෝ බසීවා. අන්න ඒ ප්‍රාර්ථනාව කරන්න ওই ළමයි හදන්න ආසයි. උන් මොන ක්‍රමයකින් හරි එන්න දැ හරිදද? නැත්තම් පින්වතුනි මේ තරුණ ජීවිත නිකන් අපරාධේ නාස්ති වෙලා යනවා. කවුරු ඇවිල්ලා මගෙන් ඇහුවත් මම කියන්නේ. මොකද හේතුව පින්වතුනි මේ මේ මේ සත්‍ය දෙකක් නැහැ. මේ සත්‍ය කියන එකට දෙකක් නැහැ. මහරජිනට එකකුත් හිඟන්නට එකකුත් නෙමෙයි සත්‍ය කියලා කියන්නේ. මේ රටේ ඔටුන්න හිමි කුමාරයා මාගාවට ඇවිල්ලා ඇහුවත් මට කියන්න තියෙන්නේ මොකද්ද? පැවිද්දට වදයි. මම කියන්නේ එච්චරයි. ඇයි? මට තේරුණා නම් යමක් පින්වතුනි ඒකට ආයි දෙකක් එන්න විදිහක් නැහැ. එකයි තියෙන්නේ. කිසි දෙයක් උතුම් නැහැ. හැම කෙනෙක්ම ජීවිතේ නාස්ති කරගන්නවා විතරයි. අර ඇත්කුණට ගොඩ වැදිච්ච කපුට රංචුව වගේ ජීවිතේ නාස්ති කරගන්න. පස්සේ වැඩක් නැහැ. පස්සේ කරන්න දේවල් ඉතුරු වෙන්නේ නැහැ. සාරය ටික උරාගෙන ඉවරයි. ඔබ රැකියාවක් කරන දැනින් ඔබගේ සාරය ඔක්කොම උරාගෙන රොඩ්ඩ තමයි ඩොග්ගාල එලියට දාන්නේ. විවිධාකාරයේ තාන්නමාන දිදී විවිධාකාරයේ දේවල් වලට යවයව ඔබගේ දැනුම වැඩි කරනවා කීකිය. විවිධාකාරයෙන් දේවල් දිදී මොකද කරන්නේ? ඔබගේ සාරය උරනවා. අන්තිමට රොඩ්ඩ සොග්ගාල වීසි කරනවා. අන්නේ රොඩ්ඩ යනවා ඊට පස්සේ මොකටද? සම්බුද්ධ ශාසනයට. මොකටද? නිවන් දකින්න. බෑ කියලා කියන්නේ ලේසි නෑ. ඇයි? ඔබගේ සාරය ඔක්කොම අරන් ඉවරයි. දැන් තියෙන දිරච්ච කරත්තයක් විතරයි. අර ගොනාට හොඳට දුවන්න පුළුවන් කාලේ නෙමෙයි වගේ නෙමෙයිද? අමාරුවෙන් බර කරත්තෙත් ඇදගෙන ඇද යනවා. අන්න ඒක නිසා තමයි වින්දුනි කියන්නේ මේ පණ තියෙන කාලෙදි මේක කරගන්න. පණ නැති වුණා මේවා කරන්න බෑ. ඒව නිකන් බොරු කතා. ඔක්කොම නාස්තියක් ඔය කරන්නේ. මගෙන් ඇයි මම ඒක කිව්වේ? මහරජිනගේ පුතා කරන්නේ නාස්තියක්. තමන්ට විනාශයක්. ඒක තමයි සත්‍ය. ඔය කවුරු කොහොම කිව්වත් ඒක තමයි සත්‍ය. ඔබ මේ අවුරුදු 5කට කලින් ඉඳලා මේ අද දක්වා කරපු ඒවා සාර්ථකත්වයේ කියන්න මට. ඔබ තාමත් හුස්ම ගන්නව නේද? ඒක නවත්ත ගන්න බැරි වුණානේ තාම. ඔබ තාමත් හුස්ම ගන්න. ඔබ තාමත් කනව නේද? ඒකත් නවත්ත ගන්න බැරි වුණානේ. තාමත් කනවනේ. දැන් කන එක සැපද? කන්න කොච්චර දුක් විඳිනවද? යථාර්ථවත්ත පොඩ්ඩක් බැලුවොත් තේයි ඔය ඔක්කොම. එහෙනම් අවුරුදු 5ක කාලේ ඉඳලා තියෙන මොකද්ද ගත්ත සක්සස් එක? කියයි මම දැන් වැඩ කරන තැන මම හිටියේ මැනේජර්. දැන් මම ඒ මැනේජර්ගේ ඒ මැනේජර්ලා 10 දෙනෙකුට ඉන්න ලොකු මැනේජර් මම. ඒ මොකද්ද ඒ කලේ? තව ටිකක් මිරිකුවව ඔබව. මිරි හොර රිදෙනවනේ. ඒක නිසා මොකද්ද කලේ? වේදනා නාශකයේ දුන්නා. ඒ තමයි මොකද්ද? අන්න පඩිය පොඩ්ඩක් වැඩි කළා. තනතුරක් දුන්නා. දැන් ඉතින් ඔබ හිතනවා හරියා මම මේ මුදුනා මම ලොක්කා. දැන් මොකද කරන්නේ? දැන් අර එදා වැඩ කළේ බලු කුක්කා වගේ. දැන් මොකා වගේ වැඩ කරන්නේ? දැන් බල්ලා වගේ වැඩ. ඒ අවුරුදු 5 ජීවිතේ ඉවරයි. දැන් අවුරුදු 55යි. තව පොඩ වැඩි කරන මොනවා හරි. 60 දක්වා අරගෙන යනවා. තවත් පොඩ්ඩක් වැඩි කරලා 65ක් අරගෙන ගියා. දැන් දන්නවා මෙතනින් එහාට යන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? දැන් නම් පාඩුවයි. දැන් රොඩ්ඩ විතරේ ඉතුරු වෙලා තියෙන්නේ. දැන් පෙන්ෂන් එකක් කියලා එකක් දීලා දැම්ම දොට්ට. පෙන්ෂන් එකක් දීලා දැම්ම දොට්ට. දැන් මොනවද කරන්න පුළුවන්? මේවා පින්වතුනි මහා භයානක දේවල්. ඔබ ගැන හිතන්නකො ඉස්සෙල්ලා. දරුව පැත්තකට දාන්න, බිරිඳ පැත්තකට දාන්න, ස්වාමි පුරුෂයා පැත්තකට දාන්න, අම්මා තාත්තා පැත්තකට දාන්න. ඔබ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට යන්න වෙන්න තියෙන ඉරණම ගැන හිතලා බලන්න. මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හිතලා බලන්න ඔබට. ඔබ ওই ටික කරන්නද පින්වතුනි මේ ලෝකෙට ආවේ? කන එක බල්ලොත් කන්නේ. බොන එක බල්ලොත් බොන්නේ. ළමයි හදන එක බල්ලොත් කරන්නේ. මනුස්සත්වයක් ලැබුව කියලා ඔබ ඊට අමතරව මොකද්ද කරන්නේ? ඔබ මේ දක්වා කරපු ටික ඔක්කොම තිරිසන් සත්තුත් කරනවා. මේවා පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. තරුණ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා. විශේෂයෙන්ම තරුණයන්ට කියන්නේ. මේ තරුණ ජීවිතේ නාස්ති කරගන්න එපා. තරුණ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න. මේක තව කල් ගියාට පස්සේ වැඩක් නැහැ. රොඩු වුණාට පස්සේ වැඩක් නැහැ. සාරේ තියෙන වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න. ඉක්මනින්ම ධර්මාබෝධයට පත් වෙලා මේ කටයුතු ඉවර කරගන්න. තරුණ ශක්තිය තියෙන වෙලාවේ. නැත්තම් ලේසි වෙන්නේ නැහැ. ඔබට වෙන්නේ මහා අපරාධයක්. ඔබට ලොකු පාන්දගුලයක් දෙයි. චිතකයක් බැඳලා ඔබගේ ඔය කුණු ඇඟ මේ පුච්චලා දායි. එදෙනින් පස්සේ ඔබ ඉවරයි. එදෙනින් එහාට කරන්න දෙන්නේ මොකක්ද? අත්‍යජ්‍ය දේ ගැන හිත හිත ඉන්න. ඔබ ගැන හිතන්න තියෙන්නේ. මේ නිවන් මඟ තියෙන්නේ ඔබ ගැන හිතා ගන්න ක්‍රමවේදයක්. ඔබ ගැන හිතන්න ඉස්සෙල්ලා. ඒ හිතලා කටයුතු කරන්න. මට නම් ඔබ ගැන පුදුම අනුකම්පාවක් තියෙනවා. ඒකයි මම කිව්වේ මහරජින ඇවිල්ලා මගෙන් ඇහුවත් මම කියන්නේ ඒ උත්තමාවිතත් මම මොකද්ද කියන්නේ. මේ රටේ නම් ඉතින් දැන් වයස වැඩි. නැත්නම් කියන්නේ වැඩි වෙන්න කියලා. සක්‍ර දේවේන්ද්‍ර ඇහුවත් කියන්නේ එච්චර තමයි. පසමාද්දි මාළදීගේ පුත්‍රය ඇවිල්ලා ඇහුවත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ඔබ මේ අවබෝධයට ආපු දවසක ඔබට තේරෙයි පින්වතුනි මේක. මම කියවනේ ශාස්ත්‍රුන් වහන්සේ කියපු නිසා නෙමෙයි කියන්නේ මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියන්නේ. ඔබට පරිසම්පාද චක්‍රය අවබෝධ කෙරෙව්වා. අදත් කතා කරනවා 얘 ගැන. ඔය හැම ඔය දේවල් මේ මෙනෙහි කරගෙන යනකොට පේන දේ තමයි පිංගුදින මේ මහා මුලාවක ඉන්නේ. තනි කරම පිංගුදින නිකන් වසියක් දීලා තින්නේ මේ හැමෝටම. කාම වසිය දීලා. කාම වසිය. කාම වසීයකට අහු වෙලා ඉන්නේ හැම කෙනාම. කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. නිකන් හිතලා බලන්න මිනිස්සු මොනතරම් දුක් විඳිනවද කියලා. මේ කාම වසීයකට අහු වෙලා. බලන්න එක જાතිය ගෙවල් ගන්න කියලා හිතාගෙන කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා. යාළුවු ටික එකතු වෙලා එක යාළුවෙක් ගත්ත නම් ගෙවල් තට්ටු පහක ගියා. අනිත් යාළුවෝ තට්ටු පහේ ගෙවල් ගන්න කොච්චර උත්සාහ කරනවද? මහා දුකක් නේ විඳින්නේ. ඕකෙන් ඔබට එක රෙකග්නිෂන් එකක් ලැබෙනවා. එක ගරුත්වයක් ලැබෙනවා. මොකද්ද මේ? මේ අරය ඔය ඇවිල් ඉන්න එක්කෙනාට මේ එයා ඉන්නේ තට්ටු පහක ගෙදරක. ඔබගේ මූණට කියනවා. යනකම් ඉඳලා කියනවා. මහා කුම්මැයි ඕකෝ. ඕකුන් ඉඳලා අපි සල්ලි හම්බ කරා නම් අපිට ගන්න බැරි ඕකේ ගෙවල් දෙක. එහෙම තමයි කතා කරන්නේ. නමුත් අර මූණට කියනවනේ ආ ගෙවල් තට්ටු දෙක තට්ටු පහක ගේ කියලා. එහෙනම් ඒක හම්බ කරගන්න කොයිතරම් දුක් විඳිනවද? මනුස්සයා කියන කෙනාව හරි ඉක්මනට රැවැද්දේ හැකි. පොඩ්ඩක් මුදුන් අතේ තියන්න තියෙන්නේ. පොඩ්ඩක් මුදුන් අතේ තිබ්බනම් මොකද කරන්නේ? බල්ලා වගේ වැඩ. පොඩ්ඩක් මුදුනට එන්නයි ඕනේ. දැන් සමිතිය තියෙන ගංගොල. දැන් ඔය ගමක තියෙන සමිතියක වැඩිපුරම වැඩ කරන තුන් දෙනා කවුද? සභාපති, ලේකම්, බණ්ඩාගාරි. අනිවාර්යෙන් සමිතියට එන්න ඕනේ. ලේකන වාර්තා සියල්ල හදන්න ඕනේ. සියලු වගකීම් දරාගෙන ඉන්න ඕනේ. ඒකට ඒ කෙනාට ලැබෙන දේ මොකක්ද? මුදුනේ තියෙනවා. අනිත් අය ආ සභාපතිතුමා. ආ ඒකෙන් මොකද්ද? බලන්නකෝ මට සභාපතිතුමා කිව්වා. මං හෙට ඉඳලා මුළු ගමේම පාරවල් අතු ගන්නවා. ඔන්න ඔයගේ හරක් වැඩපිළිවෙලක් තියෙන්නේ. පොඩ්ඩක් අල්ලලා දුන්නන මුදුන් පෙත්තට නැගලා නතර කරන්නේ. පින්වතුනි ඔය ඔන්න ඕකෙන් තමයි මේ විනාශය උදා වෙලා තියෙන්නේ. මේව අවබෝධ කරගෙන බලන්න. සරල දීර්ඝාත්මකට ඔබට යන්න බෑ. ඇයි? කොන්දක් නෑ. කොන්ද පන නෑ. අනිත් උන් අපි ගැන ඔහොම හිතයිද? උන්ගේ දන අපිත් මුදුන වෙලා ඉන්න ඕනේ. එහෙම තමයි හිතන්නේ. ඒක නිසා මොකද කරන්නේ? පින්වතුනි තවිද්ද කියන තැන මම මේ කියන්නේ අර ඔය වගකීම් යුතුකම් තියන අය ගැන නෙමෙයි. තව පිරිසක් ඉන්නවා. මාන්නාධික කම නිසා ඔතනට යාගන්න බැරි. හැබැයි ඒ අය වගකීම් යුතුකම් තියනවා කියලා ඒක දානවද කියලා මන් දන්නේ නැහැ. නමුත් අර මාන්නාධික කම නිසා ඔතනට යන්න බැරි. නමුත් නිගමට හිතලා බලන්න. ඔබ උයන්න කොච්චර මහන්සි වෙනවද? ඒ ටික නිකන් හම්බ වෙනවා. ගෙවල් හදන්න කොච්චර මහන්සි වෙනවද? ඒ ටික නිකන් හම්බ වෙනවා. ඇඳුම් ආයිත්තම් මහන්න කරන්න කොච්චර මහන්සි වෙනවද? ඒකත් නිකන් හම්බ වෙනවා. විලිවහ ගන්න ඇඳුම්. විලිවහ ගන්න ඇඳුම් තියෙන්නේ. මාන්නක් කරකවන්න නෙමෙයි ඇඳුම් තියෙන්නේ. විලිවහ ගන්න. ඒකත් නිකන් හම්බ වෙනවා. බේතක් හේතක් ගන්න ඔබ මොනතරම් මහන්සි වෙනවද? මෙඩිකල් ඉන්ෂුරන්ස් එක කීයද? හිතන බලන්න. ඒවත් නිකන් හම්බ වෙනවා. නිකන් නෙමෙයි දීලා වඳිනවා. කොහෙට හරි යන්න ඕනොත් එහෙම වාහනයක් ගෙනලා කකුල් දෙක ඉස්සරහ නවත්තනවා. මෙහෙනම් ඌබ ගහන්න ඕනේ යන්න. එහෙම වැඩ පිළිවෙලක්. මානේ පොඩ්ඩක් පල්ලේ හැර දාන්න විතරයි තියෙන්නේ. පුහු මානේ. මෙලෝ රහකට ඇති මානයක් නෙමෙයි. තමන් හිතෙන් හදාගත්ත මානයක් තියෙනවා. ආපෝ අපිට ඔතන යන්න බෑ. අපි මේ මුගේ සමාජයේ මුදුරනේ අපි. අපි ලොක්කෝ වගේ ඉන්න බෑ. ඉතින් දුක් වෙනවා. ඕව ගැන පොඩ්ඩක් හිතලා බලන්න මේකට. ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතයේ කොයිතරම් ප්‍රමාණයක් නාස්ති කරගත්තද දැන් මේ වෙනකොට කියලා. මොකද එක දෙයකින්වත් ඔබ සෑහීමකට පත් උනේ නැහැ නේ තාම. සෑහීමකට පත් වෙච්ච එක දෙයක් හරි තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කල් කරගෙන ආවනේ. ඇවිල්ලා සෑහීමකට පත් වෙච්ච එක දෙයක් තියෙනවද? අවුරුදු 40ක් ජීවත් වෙලා ඔබ. කාල සෑහීමකට පත් වුණාද? නිදාගෙන සෑහීමකට පත් වුණාද? බීලා සෑහීමකට පත් වුණාද? කාමයේ හැසිරීම සෑහීමකට පත් වුණාද? ඔය එකකින්වත් ඔබ සෑහීමකට පත් වෙලා නැහැ තාම. සෑහීමකට පත් වුණා නම් ආ ඊළඟ එකක් ඕනේ නැහැ නේ. සුද්ධවසර යන්නේ නැද? මරණයෙන් පස්සේ. එහෙනම් පින්වතුනි මේ අවුරුදු 40ක් තිස්සේම ඔබ සැප කියලා දෙයක් හොයලා තිනවා තාම හම්බ වෙලා නැති නිසා නේද? අවුරුදු 50ක් ගිහිලත් 55 ගිහිලත් තාම ඒ දේ කරන්නේ ඔය සැපේ හොයාගන්න නේද? ඉතින් දැන් අවුරුදු 50ක් වෙනකන් උත් හම්බ වෙච්ච නැති සැපේ ඉතිරි අවුරුදු 20දී හම්බ වෙයිද? ඔන්න ඕක පොඩ්ඩ හිතන්න ඔය අනුපාතයක් වශයෙන් අප බලලා. අවුරුදු 70ක පරමාවිස දාලා බලන්න නිකන්. අපරාධයක් කරගන්නේ ජීවිතේ. සියලු දෙන අපරාධයක් කරගන්නේ. ඒක නිසා පින්වදනි ඔබ මේ ධර්මයේ යම් දවසක යම් මහා ප්‍රමාණයකට අවබෝධ කරගත්තට පස්සේ ඔබ මේ මම කියනේම කියයි. ඔබ ඒක හිතින්ම මිනිසුන්ට කියයි මොනවද බං ඔය කරන්නේ ඔන්නෝක අතර දාලා පැවිදි වෙන් ගිහිල්ලා. සක්‍රදේවේන්ද්‍ර පදවියට වඩා පැවිද්ද උතුම් කියලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ සෝතාපන්න ඵලයේ උතුම් කියලා නිකමට නෙමෙයි. ආයි ශාස්ත්‍රඥ වහන්සේ කියපු නිසා නෙමෙයි පිංගුදුනි මේවා දැන් කියන්න ඕනේ. දැන් අපිට තේරෙනවා මේ දේ මොකද්ද මේ කියන්නේ කියලා. මෙච්චර කාලයකට හොයපු නෙමෙයි මේක හොයලා හම් වෙච්ච නැති දේවල් මේවා හම් වෙන දේවල් නෙමෙයි. පරිත්‍යසමුප්පාද දහම් න්‍යායක් විතරයි තියෙන්නේ. අරහතුන් වහන්සේ යන අනුකම්පාව ගැන කොහොමද දැන් හිතන්නේ? අරහතුන් වහන්සේ නමකට දැනෙන අනුකම්පාව ගැන හිතලා බලන්න. සක්‍රදේවේන්ද්‍රයා දැක්කත් අරහතුන් වහන්සේට හිතෙන්නේ මොකද්ද? අනුකම්පාවක්. සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ දෙදෙවලෝටම අධිපතියන්නේ. පොඩි සල්ලියක් දැත්තේ. වස්තු සම්භාර කොච්චර ඇද්ද? නමුත් සක්‍රදේවේන්ද්‍රයා දැක්කට පස්සේ බණ ටිකක් කියන්නේ හිතෙන්නේ. එතන දැන් කොහොමද සක්‍රදේවේන්ද්‍රයා දිව්‍ය ලෝකේ දැන් කොහොමද හොඳට යනවද දිව්‍ය ලෝකේ වැඩ කටයුතු? එහෙම අහන්නේ නැහැනේ. බණ ටිකක් කියන්න හිතෙන්නේ. සෝතාපන්න ඵලයට පත් කරන්න හිතෙන්නේ. අනාගාමීත්වයට පත් කරන්න හිතෙන්නේ. සසර ගමන කෙලවර කරන්න වැඩ පිළිවෙලක් කරවන්න හිතෙන්නේ. හේතුව පින්වතුනි මේකේ ගතියුත්තක් නැති බව. මේ පටිච්ච සමුප්පාද දහන් න්‍යාය ධර්මයෙන් ඔබ තේරුම් ගන්න. ඔබ මේ මහා මුලාවක ඉන්න බව. ඒක මේ ගොඩනගනක දෙන වැඩ පිළිවෙලක ඉඳගෙන ගොඩනගනක හැරෙන්න මේ දක්වා ජීවිතේ කරපු දෙයක් නැති බව ඔබට හොඳට තේරෙන්න ඕනේ මේ දේවල් කතා කරද්දී. ඔබ ගොඩනගන්න දුක් වින්දා පවත්ව ගන්න දුක් වින්දා කැඩිලා බිඳින යනකොට ඇඬුවා. ඔය ටික තමයි කළේ. ගොඩනගන්න අප්‍රමාණ දුකක් විඳගත්තා. පවත්වගෙන ඉන්න අප්‍රමාණ දුකක් විඳගත්තා. ඊට පස්සේ ආයේ වෙනසිලා යනකොට ඒක දිහා බල බල අප්‍රමාණ දුකක් විඳගත්තා. ඔන්න ඕක තමයි බින්දින ජීවිතය අද මේ වෙනකන් ඔබ කරපු එකම දේ. කවුරු හරි කිව්වොත් එහෙම මම මගේ ජීවිතේ අවුරුදු 50ක කාලයක් තිස්සේ කරපු දෑ කියලා කවුරුහරි ලියන්න රචනාවල් ලියන්න කිව්වොත් ඔය රචනාව ලියන්න පුළුවන් තේලි තුනකින්. ගොඩ නැගීම උදෙසා දුක් විඳෙමි. පවත්වාගෙන යාම උදෙසා දුක් විඳෙමි. වෙනසීම දකිද්දී දුක් විඳෙමි. ඔය තුන කොපි කරගත්තා මොකද කරන්නේ? ෆේස් කරගෙන යන්නයි තියෙන්නේ. හැම මොහොතක් මොහොතක් ගානෙම, පැයක් පැයක් ගානෙම, දවසක් දවසක් ගානෙම, මාසයක් මාසයක් ගානෙම, අවුරුද්දක් අවුරුද්දක් ගානෙම කලේ ඔන්න ඔච්චරයි. දැන් මෙතනට අවිල්ල කරන්නෙත් ඔච්චරයි. බණ අහන ගමන් කරන්නෙත් එච්චරයි. කවද්ද පිංගුද නිමේක කෙලවර දකින්නේ? මහා අපරාධයක් නෙමේ කරගන්නේ. ගිහිල්ලා ඉවරයිනේ දැන් ජීවිතෙන් තුනෙන් දෙකක්ම ගියායිනේ ඉන්නේ වැඩි හරියක් මෙතන. තව ටිකයිනේ යන්න තියෙන්නේ. ආයි බණක්වත් අහන්න හම්බ වෙන්නේ නැහැ. වැඩේ ඔතනින් ඉවරයි. බය හිතෙන්නේ නැද්ද? මේ මට දැනෙන බය ඔබට නැද්ද? කොහොමද ඔය ඇස්කම් පියාගෙන ඉන්නේ? මන හිතා ගන්නවත් බෑ. කොහොමද මේක යන්නේ තව? කාම මායාවට අහු වෙලා. කාම මායාව රංජනය කර කර ඉන්නවා. මේ තියෙන මේ මහා වැරෑරුම් තැන පේන්නේ. මහා අපරාධයක්. අපරාධයක සුළුමුළු මේ යන්නේ. තව ටික දවසකින් ආරංචි වෙයි අහවලා මේ බණහන් ආපු අහවලා මැරුණා. එයාට මේ අපි දෙන්න අපිට දානයක් දෙන්න පුළුවන්ද? මේ අපි පින් දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. හින්දිය නිවන් දකින්න බෑනේ. අපරාධනේ කරගන්න පුළුවන් වෙලාවේ. මේ මම ඔබට පින්වදිනේ මේ මේවා මතක් කර කර දෙන්නේ. මම ඔබට එදත් කිව්වා. තරුණයෙක් මේ බණ අහනවනම් මම ඔබට දෙන එකම අවවාදය. ඔබ කසාද බැඳලා නැත්තම් අම්මල තාත්තලගෙන් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වෙන්න. ඔබ කසාද බැඳලා නම් දෙදෙනාත් එක්කම ගිහිල්ලා පැවිදි වෙන්න. ජීවිත නිකන් නාස්ති කළා දාන්න එපා. නිකන් නාස්ති. මම මේ කියන එක තරුණයෙකුට නම් තව අවුරුදු 10කින් තේරෙයි. එතකොට ඉතින් තේරුණාට වැඩක් නැහැනේ. එතකොට ගිහිල්ලා ඉවරයි. අපරාධ පිංගුදිනේ. මේ මේ මේ කතා කරන මටත් මේට අවුරුදු 2කට කලින් මෙච්චර දේවල් තේරුන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එහෙනම් ඔබට නොතේරෙනවා කියන එක ගැන මම එච්චර මේ මේ ප්‍රශ්නයක් නැහැ මට. ඒක නිසා තමයි පින්වතුනි මේ ඇඟිල්ලෙන් එන එන මේක කියන්නේ. මේ අපරාධයක් කරගන්නේ කියලා. මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙ කිසි හරයක් නැහැ කියලා කිව්ව එකේ ආයි අහන්න දෙයක් නැහැ. ඔබ පටිච්චසමුප්පාදේ දන්නවා දැන්. ඔබට වෙනවා හිතක් හිතක් නැරම මොකද්ද වෙන්නේ කියලා. හිතක් හිතක් නැරම වෙන සංසිද්ධිය ඔබට හොඳාකාරව පේනවනේ දැන්. දැන් තව මොනවද මේ කර කර ඉන්නේ? තව කාලේ නාස්ති වෙන දෙන්නේ. තව රෝවේ තමන්ගේ රොඩ්ඩ උදුර මේ තමන්ගේ තියෙන සාරය උදුර ගන්න දෙන්නේ ඇයි තව කෙනෙකුට? මාන්නක්කාරකමට ඒවා දිදී දිදී පුළුවන් තරම් ඔබගේ සාරේ උරා ගන්න ඉඩ ඇරලා තියෙනවා. දන්නේම නැතුව ඔබට නිවිංගද නෙමේ විනාශේ උදා වෙන්නේ. ඔබගේ තනතුර කරන්න. ඔබ නැති වෙච්ච දවසට ඇප්ලිකේෂන් කීයක් එයිද? 10000ක් ඇප්ලිකේෂන් එයි. ආයතනෙට ප්‍රශ්නයක් නැහැ. 10000න් හොඳම එකව ගන්න ආයතනෙ. ඔබට මොකද? ඒක නිසා පින්වදනි මම මේ තරුණ පිරිසට කියන්නේ. තේරුමක් නැති වැඩ පිළිවෙලක ඉන්න එපා. නිවන් මඟ පැහැදිලිවම තියෙනවා. මට හංගන්න බෑ පින්වදනි එකක්වත්. එකම කරුණක්වත් හංගන්න බෑ. සත්‍ය නම් සත්‍ය. ඒකයි මම කිව්වේ. ආ මේ දරුවාට සල්ලි තියෙනවා. ඒක නිසා මේ දරුවෝ ඔයා මේ ලෝකෙට සේවය කරන්න. ආ මෙයාට සල්ලි නෑ, කන්නත් නෑ. දරුවෝ ඔයා යන්න පැවිදි වෙන්න. එහෙම එකක් මෙතන නෑ. මම හැමතිස්සෙම ඔබට කියනවා සාසනය කියලා කියන්නේ බින්වදිනි මේ අනාථාගාර නෙමෙයි. සාසනය කියන්නේ මහල් නිවාසත් නෙමෙයි. සාසනය කියලා කියන්නේ බින්වදිනි නිවන් දකින්න තියෙන තැන. මහා පරම ශ්‍රේෂ්ඨ තැන. ඒ පරම ශ්‍රේෂ්ඨ තැනට පුළුවන් තරම් එන්න උත්සාහ කරන්න. ඇවිදින ඉවර වෙලා ඒ තමන්ගේ ඒ උත්තරම කටයුත්ත කරලා තමන්ට ශාන්තියක් ලබලා දෙන්න ඔක්කොටම කලින්. ඒකට උත්සාහ කරන්න හැම කෙනෙක්ම. නිකාන් නාස්ති කළා දාන්න එපා තරුණ ජීවිතේ. ඒකයි මම කිව්වේ කසාත නොපැදපු තරුණෙක් මේ බණ අහනවනම් 10 පාරක් හිතන්න ඇති. ඔය ඔක්කොම මෝඩ මුලාව සමාජයේ විසින් ඔබට දෙයි ගිනි ගෙඩි. කසාදේ කියන්නේ බොහෝම සාර තැනක් කියලා දෙයි ගිනි ගෙඩියක්. දනුමල්ලෝ හදාගෙන ඉඩම් කඩම් හදාගෙන සමාජෙ හොඳ තැනකුත් ලබාගෙන ඉන්න පුළුවන් කියලාත් කියයි. වාහනයක් අරහිමේ තියාගෙන ඉන්නකොට බොහොම හොඳයි කියලාත් කියයි. ගිනි ගෙඩි විශාල ප්‍රමාණයක් ඔලුවට දාලා ඔබගේ ඔලුව නරක් කරයි. ඔය ඔක්කොම ගිනි ගෙඩි. පින්වතුනි සතුට කියන එක තව කෙනෙක්ගෙන් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. සතුටක් කියන එක ලැබෙන්නේ පින්වතුනි ඉච්ඡාවක් කෙරුණහම. දැන් පටිච්චසමුප්පාදයෙන් දන්නවනේ. නිකන් කාට සතුට වෙන්න පුළුවන්? සතුටක් කියන්නේ තමන් බලාපොරොත්තුක් වෙච්ච දෙයක් ලැබුණාම සතුටුයි, නොලැබුණාම දුකයි. යම් පිච්චං නලපති තම්පි දුක්ඛං. ලැබුණා නම් කොහොමද? සතුටුයි. නැත්තම් දුකයි. එහෙනම් දැම්මට කියන්නේ සතුට දුක කියන එක තව කෙනෙක්ගෙන් ගන්න පුළුවන්ද? බෑ. විඥානික බලාපොරොත්තුව තියන්නේ ඔබද විරිඳද? ඔබද ස්වාමි පුරුෂයාද? කවුද විඥානික බලාපොරොත්තුව තියන්නේ? ඔබනේ. එහෙනම් ඒක උනාද නැද්ද කියලා දන්නේ ඔබනේ. එහෙනම් ඒකට අනුව සැපද දුකද කියලා දන්නේ කවුද? ඔබමනේ. එහෙනම් ඔබ කොහොමද තව කෙනෙක්ගෙන් සතුටක් හොයන්නේ? සතුටෙන් ඉන්න ජීවිතේ කසාදයක් බඳින්න ඕනේ. දෙනවා කෙනෙක් ඇදිය. ඇයි? නැත්තම් පින්වතුනේ ලංකාවේ එහෙම විවාහ කටයුතු එහෙම නැවැත්වුවොත් මොකද වෙන්නේ? ඔය එක හෝටලයක් රන් කරන්න පුළුවන්ද? කී දෙනෙකුට රස්සාවල් නැතිනවද? ඔය ඔක්කොම එකතු වෙලා තමයි ගිනි ගෙඩිය දාන්නේ ලෝකෙට. වැලන්ටයින් ගිනි ගෙඩිය ලෝකෙට දාන්නේ කවුද? දැන් ඔබ පොඩි කාලෙත් වැලන්ටයින් ගිනි ගෙඩියක් දීපුණාද? නැහැ. දැන් තියෙනවනේ උනාට. දැන් මේ මල් පොකුරක් සාස්ත්‍රුණවහන්සේට පූජා කරන්න ඔබ පවුන් 2.50කට සුණකට ගේන වැඩි මෙතන. වැලන්ටයින් ගිනි ගෙඩිය දවසේ කොහොමද? ඒ මල් පොකුරමයි කීයද? පවුන් 10යි 15යි. එහෙනම් කවුද ඕක ප්‍රොමෝට් කරන්නේ? ඔය ගිනි ගෙඩිය ප්‍රොමෝට් කරන්නේ කවුද? වෙලෙන්දෝ. පුළුවන් තරම් ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් දදා මිනිසුන්ගේ හිත් තුළ පින්වතුනි අර මිනිසුන්ගේ හිත් තුළට ධම්ම ඇතුල් කරනවා. උඹලා මේ ධම්ම අරගෙන හදාගනින්න විඥානික මායාව. ඒ විඥානික මායාව ඉෂ්ට වෙන තැනට උඹලා වැඩ කරපල්ලා, සංකාර හදපල්ලා. ඒවා ඉෂ්ට වෙනකොට අපේ විඥානික මායාව ඉබේ ඉෂ්ට වෙනවා. ඒවුන් දෙන ගිනි ගෙඩි අය. කසාද වැදපු තරුණයෝ ඉන්නවනම් දෙපළත් එක්ක බනහන්න හොඳට. බනහල යම් තැනකට එන්න. ඇවිදිලා වැවිද්දට යන්න. සසර ගමන කෙලවර කරගන්න. ජීවිත නාස්ති කරගන්න එපා. ජීවත් වෙනවා කියන එක නාස්තියක්. කවුරු හරි කියන්න නෑ කියලා මෙතන පුළුවන් නම්. කියයි මම අවුරුදු 15ක් වැඩ කළ ඉවරලා දැන් මම අරන් තියෙන වාහනේ පවුන් ලක්ෂ 2ක් වෙනවා. එහෙමත් කියයි සමහරවිට. දැන් ඒකද දියුණුව? දැන් ඔය පාරේ නවත්තලා තියෙන වෙලාවක කොල්ලෙක් කුරුට්ටෙක් කැල්ල පොඩ්ඩක් යතුරු කැල්ලක් තියාගෙන ගියා නම් එහෙම කොහොමද? බලාගත්ත හැකි නේද හදාගත්ත සතුට? ඕක දකින්න වෙලාවේ කටින් එහෙම පිට වෙන වචන. එහෙනම් දැන් සතුටක්ද මේ ගොඩ නගාගෙන තියෙන්නේ? එහෙනම් මේ බොරු මායාවක නේද මිනිස්සු ඉන්නේ? මට අරක තියෙනවා මේක තියෙනවා කියන මහත් බයෙන් ඉන්නේ. ඒකනේ ඇත්ත කතාව. ඉතින් ඔබ පුළුවන් නම් ලක්ෂ දෙකක වාහනයක් අරගෙන පවුම් 5000ක ඉන්ෂුරන්ස් එකක් දාලා මට පෙන්න. ලක්ෂ දෙකක වාහනයක් අරගෙන ඉන්ෂුරන්ස් කම්පැනියට බොරු කියලා පවුම් 5000ක ඉන්ෂුරන්ස් එකක් දාගෙන එළවලා පෙන්නන්න ඔබ කරයිද බලන්න ඔබ. ඉතින් බය නැත්තම් කළ හැකිනේ. ඉන්ෂුරන්ස් එකක් නෙවෙන්නේ නීතියට පවුම් 5000ක එකක් දානවා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? අරගේ ලයිට් එකක් දාන්න මෙන්නනේ පවුම් 5000. ඒක නිසා නේද දාන්නේ මේ 10000 ගානක ඉන්ෂුරන්ස් එකක්. අර ඔක්කොම කව වෙන්නේ. එහෙනම් බයෙන් ඉන්නේ ඒක නීෂරන් දාන්නේ. වාහනේ එළියට දානකොටම මොකද එන්නේ බය? හැපෙයිද දන්නේ? හැපුණොත් මොකද කරන්නේ? ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. නැත්නම් ඔක්කොම ඉවරයිනේ. එහෙනම් දැන් බය නෙමෙයිද ජීවිතේ ඉන්නේ? ඉන්ෂුරන්ස් තියෙන්නේ තව හොඳයි. නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? වාහනේ රැගෙන ගෙදර තියාගෙන ඉන්න තමයි වෙන්නේ. එහෙනම් පිටින් ඕකද දැන් මේ ගොඩනගපු සප මෙච්චර කාලයක්. කෙනෙක් කියවුවා මට ව්‍යාපාර දෙකක් තියෙනවා. ඔය කතා කරන්නේ ඌ වගේ නෙමෙයි. මම පවුම් 20000ක් හම්බ කරනවා මාසෙකට. එහෙමත් ඉදෙන්න පුළුවන් කෙනෙකුට. උඹලෝ කියන්නේ වහන්න එපා. මහන්සියලා වැඩ කරපල්ලා. කෙනෙකුට එහෙමත් ඉදෙන්න පුළුවන්. ව්‍යාපාර තුනක් හෝ හතරක් ගොඩනැගුවා කියන්නේ මොකද්ද? බලන්න එක දවසක්වත් මේ මිනිස්සු සතුටින් කෑම මේසෙ ඉඳගෙන කෑමක ගන්නවද කියලා පැය භාගයක්. ඒ ගෙදරකට ගිහිල්ලා බලන්න. ලෝකෙට තේන්න Facebook එක නම් දවසකට එක පාරක් මේ මූණ කිට්ටු කරලා ෆොටෝ එකක් ගන්නවා ඇති. දරුවෝ CC එකට. දරුවන්ට වෙන්නේ මොකක්ද දන්නේ? ඇයි ඒ? යම ගොඩනැගුවා නම් පින්විතනි ඒක පවත්වාගෙන යන්න ඕනේ හිතේ හැටියට. මම ওই මහා දුකක් ගැන මම මේ කතා කරන්න ඉන්නේ මේ අර ඇඳගෙන. ඒ දුක්ඛ කන්දේ ඔය මහා මේ මේක තේරුම් ගන්න ඕනේ හරියට. ශාස්ත්‍ර උන්වහන්සේ කිව්වා නේද පින්විතනි සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. ඔන්න ඔය දුක පිළිබඳ විස්තරයක් කරනවා මම දැන්. සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛ මේ ස්කන්ධයන් උපාදාන කරගත්තට පස්සේ ඒ උපාදානිත ස්කන්ධයන්ගෙන් විඥානික බලාපොරොත්තුවක් හැදෙනවා. ඕන් ඔය බලාපොරොත්තුවට අනුව යම් යම් දේ ගොඩනැගුවාම ඔය බලාපොරොත්තු සුන් වුණොත් මොකද වෙන්නේ? දුකයි. සුන් නොවෙන්න නම් මොකද්ද කරගන්න ඕනේ? සුන් නොවෙන්න නම් මොකද්ද කරගන්න ඕනේ? පවත්වන්න ඕනේ. සංඛාර කර කර මේක පවත්වගෙන යන්න ඕනේ. මේ පැවැත්වීම මොන තරම් දුකද්ද කියලා හිතලා බලන්න. විඥානයේ විසින් මායාවක් හදාගත්තට පස්සේ හොද්ද ගන්න හොද්ද හැමෝටම හුරු හොද්දක් තියෙනවනේ. හොද්ද හදන දේවල් හැමෝම කොහේ හරි කාපු හොද්දක් ඔළුවේ හැදෙනවා. කොහේ හරි කාපු හොද්දක් ඔළුවේ හැදිච්ච ගමන් දැන් ඔන්න නෝන මහත්තයා හොද්ද හදන්න යන්නේ. විඥානික බලාපොරොත්තුවක් තියෙනවා. එදා ආපු වේදනා සංඥා රූප ඔය ඔක්කොම බැහැගෙන විඥානික බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ ඊළඟට? මේ විඥානික බලාපොරොත්තුව පවත්වන්න ඕනේ. ඒ පවත්වන්න දැන් මොකද කරන්නේ? දානවා මිරිස් ටික. හොඳට හැඳි ගාලා අතට පොඩ්ඩක් අරගෙන ලෙව කාලා බලනවා. හරියන්නේ. මොකද තාම අරක ආවේ නැහැ. දැන් මොකද කරන්නේ? ලුණු පොඩ්ඩක් දානවා. හැඳි ගාලා ආයෙ අල්ල බලනවා. තාම ආවේ නැහැ. තාම ආවේ නැති නිසා කියනවා මොකද්ද? පදම නැහැ තාම. මොකද්ද ඒ පදම? විඥානික බලාපොරොත්තු. කාගේ පදමද ඔය ගන්නෙ? මේ අවුරුදු 5කට කලින් ඩොමිනෝ නාටි පරිපෝද්ද හදන වෙලාවේ ඒක පොඩ්ඩක් කටගෑම ආවා අදහස. රූපයක් බහැගත්තා. වේදනාවක් බහැගත්තා. සංඥාවක් බහැගත්තා. ඔය ටික බහැගෙන දැන් ඒක තමයි මතුවෙලා ආවේ. දැන් පදම මොකද්ද? අර පදම තමයි. දැන් ඒ පදම ආවට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් මේ ඔළුවේ තමයි පදම ඇවිල්ලා. ඔළුවේ කියන්නේ මේ හිතේ පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් හිතේ හැදිච්ච පදම කොහෙන් ගන්න යනවද? හිතේ හැදිච්ච පදම දැන් ගන්න යනව මොකෙන්ද? හොද්දේ. දැන් ඔය හිතේ හැදිච්ච පදම හොද්දෙන් ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? নানা ප්‍රකාරයේ දේවල් දානවද? අරක දානවා, මේක දානවා, මේක දානවා, මේක දානවා. ඒ හැම මොහොතම හැඳි ගගා ලෙවකකා බලනවා. දැන් හරියයිද? හරියයිද ඔක? කොහොමද හරියන්නේ? පදම දින්නේ කොහෙද? හිතේ. කාමය කියන්නේ ඔන්න ඔහොම දෙයක්. ඔය කාම පදම හැදෙන්නේ හිතේ. කොල්ලෙක් කාම පදම හිතේ හදාගෙන කාන්තා ශරීරයකින් හොයන්න යනවා කාම පදම. කොහෙද හැදෙනවද? හොයාගන්න පුළුවන්ද? එන එකෙක් අසාද බඳලා හරියන්නේ නැහැ. දැන් හොද්ද කීපාරක් හැදි ගෑවද? පදම හොයන්නේ. එන එකෙක් විතරක් අසාද වැඳලා හරියයිද පදම හොයන්නේ? ඒක නිසානේ නම් මිනිස්සු ඔය තමන්ගේ ගෑණි ගෙදර ඉන්නේ නැද්ද? හතර වටේම ඉන්න කාන්තාවොත් එක්ක යන්නේ ඇයි? හිතේ හැදිච්ච පදමක් තියෙනවා. ඕන් ඔය පදම හොයනවා. ඔක හම්බ වෙන එකක්ද? අනිත්‍යතාවයේ මනාකොට තේරුම් යනකම් පින්විතින ඔය හොයන එක නතර කරන්නේ නැහැ. යථාර්ථවත් ධර්ම කියන්නේ මෙන්න මේකද? ඔය පදම හම්බ වෙන්නේ නැහැ. ඔය පදම හම්බ වෙනකම් කරගෙන යන වැඩපිළිවෙල මහා දුකක්. හම්බ වෙන්නෙත් නැහැ. දැන් හම්බ වෙයි, දැන් හම්බ වෙයි, දැන් හම්බ වෙයි කියලා හිතාගෙන. ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අන්න සංකිට්ත ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ උපාදානිත ස්කන්ධයන්ගෙන් ගොඩනගාගත්ත දේවල්. ඒ උපාදානයේ පවත්වගෙන යන්න. විඳින දුක අප්‍රමාණයි. ඕකද සැහැල්ලුවට අරගෙන තියෙනවා මොකද්ද? සංක්ෂේපයෙන් කිවොත්. නැත්නම් සංක්ෂිප්තව කිවොත්. සමස්තයක් ලෙස කිවොත්. උපාදානස්කන්ධ පහම දුකයි කියලා. දැන් ওই අර්ථ දෙක එකක්ද? උපාදානස්කන්ධ පහම දුකයි කියලා හරියන්නේ නැහැ. ඒ කියපු කාරණාව හොඳට ගන්න ඕනේ. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්. සංකිට්තේන කියලා කියපු ගමන් සංක්ෂේපයෙන් කිව්වොත් කියලා අරන් හරියන්නේ නැහැ. පාලියට සිංහල ගැලපෙනවා නේ ආයෙනම් මෙහෙම ගැවතු ගැලපෙයි කියලා හරියන්නේ නැහැ පින්වතුනි. හරියට අරගෙන බලන්න. දැන් එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද ඔය උපාද ඔය සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකෙන් ඉපදිච්ච දවස ඉඳලා මේ දක්වාම ඔබ දුක් විඳිනවා කියලා. ඉගෙන ගන්න ළමයෙක්ගේ ඔළුවේ ඇඳෙනවා මොකද්ද? දොස්තර. අන්න පදම. දොස්තර කියලා කියන්නේ පාරට බැහැපු ගමන් ගල් මුල් වදින එකෙක් නා. දොස්තර කියන කෙනාට පාරට බැස ගමන් මිනිස්සු ඇසිඩ් වලින් එහෙම දමලා ගහනවා නේද? දැන් ඕක උපාදාන වෙයිද? නැහැ. දැන් උපාදාන වෙන්නේ ඇයි? ආ හැමෝම කියනවා හොඳයි. ඒ තැන් වලට ගියාම සැලකිලිත් හම්බ වෙනවා. හැමෝම කියනවා හරි උසස් අය කියලා. හොඳ පඩියෙකුත් හම්බ වෙනවා. ආදී වශයෙන් දේවල් ඔක්කොම බැහැ ගන්නවා. ඔය හැම ඔන්න උපාදාන. ඒ තැන් වලට ඇලි ඇලි ලං කර ගන්නවා. ඒකනේ කරන්නේ. උපාදානය කියන්නේ මොකද්ද? ආසන්නයට ලං කර ගන්නවා. මේ අහක යන ණය. මොකද කරන්නේ? ලං කරගෙන රෙද්දස්සේ යොබා ගන්නවා. ඔන්න ඕක තමයි උපාදාන කරගත්තයි කියලා. අහක යන ණය රෙද්දස්සේ දාගන්න එපා කියලා තියෙන්නේ කවුද? රහතන් වහන්සේලා. නිකම් මිනිස්සු නෙමෙයි. අහක යන ණය කවුද? දොස්තර ණය. දොස්තර ණය අහක යනවා. දැන් මොකද කරන්නේ? හොඳයි අරකයි මේකයි කියලා මොකද කරගත්තේ? ආ එහෙමද? එහෙනම් ගත්තටක් ගාලා ඇදලා අරගෙන දාගත්තා. දැන් පදමක් තියෙනවා. දැන් තියෙනවා පිංගුදෙනි විඥානික බලාපොරොත්තුවක් හදාගත්ත. දැන් මොකද කරන්නේ? දැන් මෙතන ඉන්නවනේ දොස්තරවරුනේ. එහෙනම් දැන් හිතලා බලන්නකෝ මේ මොහොතේ ඉඳලා. ඔය විඥානික බලාපොරොත්තුව ඇති වෙච්ච දවසේ ඉඳලා දොස්තර කෙනෙක් වෙන්න. අප්‍රමාණ දුක් විඳද නැද්ද? දවසට පැය කීයද නිදාගත්තේ? කොච්චරනම් දුක් විඳද? දැන් ඔබට පේන්නේ නැද්ද පිංගතුනි මේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන ස්වභාවය? ඇයි ඕක රහතන් වහන්සේට නැත්තේ? ඒකත් බලන්න. ඇයි රහතන් වහන්සේට නැත්තේ? රහතන් වහන්සේට විඥානික බලාපොරොත්තු තියෙනවද? නැහැ. ඇයි ඒ? උපාදානිත දේවල් නැහැ. නයා නයා විදියට දොස්තර නයත් යනවා රහතන් වහන්සේ යාමැත්තේ. අපි දුත් සත්ත වෘතු සාමණේරයන් වහන්සේ අරහත් වෙඩපත් වෙලා. ඉතින් ඇවිල්ලා කියනවා මේ දොස්තරලා කියන්නේ මෙහෙම මේ හරිම මෙහෙම හොඳ මෙහෙම ගැත්තිය. දොස්තර ණයා උන්වහන්සේ ගාවිනුත් ගියා. අල්ලලා දාගත්ත දිගුරස්සට නේ. අනේ ණයා යනවා උන්වහන්සේ පැත්තකටලා ඉන්නවා. මේ ලස්සන රූප ණයි යනවා. දැන් මොකද කරන්නේ? ණයාට ණයා විදියට යන්න දෙනවා. අල්ලලා රෙද්දස්සේ ඔබා ගන්න හදන්නේ. උපාදාන කියලා කියන්නේ පිංගදින උපාදාන ආසන්නයට ඇදලා ගන්නවා. මොකටද? පස්සේ හදන්න. ඒක තමයි ක්‍රමවේද හැමතිස්සෙම. දැන් මේ වෙන එක ඇදලා ලං කර ගන්නවා. මොකටද? පස්සේ හදන්න. ඇයි පින්වතුනි ඔහොම ඇදලා ගන්නෙ? මොකක් දන්නේ නැති හින්දාද? අනිච්ච දන්නේ නැති හින්දා. මේ යන ණයා හැදිලා තියෙන හේතුන්ගෙන් කියලා දන්නේ නැහැ. ඒක නිසා මතු බලාපොරොත්තු උදෙසා මක් කර ගන්නවද? ළඟට ඇදලා ගන්නවා. දැන් මෙයාව හදන්න පුළුවන්ද? අර දොස්තර කෙනෙක් වෙන්න හිතාගත්ත ළමයාට ඒ දොස්තර වෙන්න පුළුවන්ද? ඒ එයාට ආපු ඒ හැඟීම තියෙන එක්කෙනා වෙන්න පුළුවන්ද? දොස්තර කෙනෙක් වෙයි. නමුත් අරග වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ කාටවත්. ඒ හේතු ටික ආයි කවදාකවත් එකතු කරන්න බෑ. හැබැයි කෙනෙක් හිතාගත්තොත් එහෙම මේ මගේ කැමැත්තටයි මේවා වෙන්නේ කියලා. අන්න ඒක තමයි මේ ලෝකෙ දෙන ලොකුම ගොංකල්ල. මම මහන්සිලා පාඩම් කළා. ඉතින් මම පාස් වුණා. මගේ කැමැත්තට තමයි උනේ. එහෙම හිතෙන්න පුළුවන්. පින්වතුනි ලෝකෙට හොඳ දේවලුත් වෙනවා නරක දේවලුත් වෙනවා. ඔය දෙකම වෙන්නේ මොනවයින්ද? හේතු නිසා. දැන් ඔබ හිතනවාද විභාගයෙන් ෆේල් වෙන හැම ළමයෙක්ම මැට්‍රික් කියලා? විභාගවලින් ෆේල් වෙන හැම ළමයෙක්ම මැට්‍රික් කියලා එහෙම ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. හැම විභාගයෙන් පාස් වෙන හැම ළමයෙක්ම ලොක්කෙක් කියලා ගන්න පුළුවන්ද? එහෙමත් බෑ. අන්න ඒකයි කියන්නේ හේතු ටික. විභාගයෙන් පාස් වීම කියන්නේ හේතු ටික සංකලනයක්. හේතු ලක්ෂ ප්‍රකෝටික සංකලනයක්. විභාගය ගන්න වෙලාවේ ඔලුව කැක්කුමක් හදුනත් ඇති. විභාගයට යන්න ඉස්සෙල්ලා දවසේ රෑ අම්මයි තාත්තයි රණ්ඩු වුණා නම් එහෙම මොකද වෙන්නේ? ගෑල් ළමයා බූට් එකක් තිබ්බනම් මොකද වෙන්නේ? පිරිමි ළමයාට වෙන සම්බන්ධතාවයක් තියෙනවා කියලා ආරංචි වුණා නම් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි විභාගේ. එහෙනම් දැනුමක් නෙමෙයි. හේතු ටිකක් තියෙන්නේ. ඔය හේතු ඔක්කොම සංකල්පණය වෙන්න ඕනේ. ඔය හේතු ඔක්කොම සංකල්පණය වුණාම ඔන්න හටගත්ත දෙයක්. ඒ වගේම නරකක් වෙන්නත් හේතු තියෙන්න ඕනේ. නරකක් වෙන්න එක හේතුවකින්ද? එහෙම හිතන්න එපා. හොඳක් වෙන්න හේතු ලක්ෂයක් ඕනේ වගේම නරකක් වෙන්නත් හේතු ලක්ෂයක් ඕනේ. නැත්තම් දැන් ඔබට ඉඳේ නැද්ද මේ උඩ නිකන් බලන් ඉනකොට මේ කඩාවැන්නොත් එහෙම කියලා හිතෙන්නේ නැද්ද? මේ හිතනවනේ මේ කඩාවැන්නොත් එහෙම මොකද වෙන්නේ? ඈ? මේ කඩාවැටෙයිද? නෑ. හේතු තියෙනවා තව ලක්ෂ කෝටියක්. ඔබගේ හැඟීම විතරක් හරියන්නේ නැහැ. ඔබගේ හැඟීම කියන්නේ එක හේතුවක් විතරයි. එහෙනම් පිංගුදලේ ලෝකෙට හොඳක් වෙන්නත් නරකක් වෙන්නත් හේතු තියෙනවා. මේ ලෝකෙට සැපක් එන්නත් දුකක් එන්නත් හේතු තියෙනවා. නින්දාවක් එන්නත් ප්‍රශංසාවක් එන්නත් හේතු තියෙනවා. නින්දාව කියන එක හටගන්නේ හේතුන්ගෙන් නම්. ප්‍රශංසාව කියන එක හටගන්නේ හේතුන්ගෙන් නම්. නින්දාවක් ලැබේ කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්න එක මොඩකම නෙමෙයිද? එහෙනම් ප්‍රශංසාවක් ලැබේ කියලා එන ගණකට බොඩකම නෙමෙයිද? ඒක හේතු ටිකක් නේ. එහෙනම් ඔය ඔන්න ඔය ගැන මන අවබෝධයෙන් ඉන්න රහතන් වහන්සේ අටලෝ දහමේ කම්පා නොවීම කියන එක මහ අරුමයක්ද? කෙනෙකුට නින්දාවක් එන්න හේතු කොච්චර තියෙන්න ඕනද? දැන් රහතුන් වහන්සේ උන්වහන්සේට අපහාස කරන්නේ අර පරිබ්‍රාජිකාවක මරලා දැම්මා. සුන්දරී පරිබ්‍රාජිකාව මරලා වල දැම්මා. ඊට කලින් සුන්දරී පරිබ්‍රාජිකාවට අල්ලස් දුන්නා. ඒකත් කලින් සුන්දරීව පරිබ්‍රාජිකාවක් කරගත්තා. හොඳට ප්ලෑන් කළා. ලස්සන ගෑනු කෙනෙක්. ඔක්කොටම කලින් පරිබ්‍රාජිකාවක් කරගත්තා. එතකොට දැන් මිනිස්සු දකිනවා දැන් මෙයා පරිබ්‍රාජිකාවක්. අන්‍යාගමික පැවිදිලා ඉන්න කාන්තාවක්. ලස්සනයි. මිනිසුන් මේක දකින්න ඇරලා ඉවර වෙලා කාලෙකට පස්සේ කිව්වා රෑට පන්සලට ඵලයක්. මිනිස්සු බනහල එළියට එන වෙලාවට උඹ හොඳට සුවඳ මේ හොඳට නාලා මේ සුවඳ ගගා මල් ගහගෙන ඵලයක්. ඇහුවෝ කියපම් මොකද්ද? මට විශේෂ බණක් කියන්නේ බුදුහාඳුරෝ රැට එන්න කියලා තියෙන්නේ. සුන්දරී මොකද අවේලාවේ? ඕගලන්ට වගේ නෙමෙයිනේ බුදුහාඳුරෝ මට විශේෂයෙන් බණ කියන්නේ වෙන වෙලාවකට එන්න කියලා තියෙන්නේ. යනවා. දැන් මිනිසුන්ගේ හිතවල ඇති කරනවා මොකද්ද? මිනිසුන්ගේ හිතවල ඇති කරනවා පිංගොතනි සංඥා. මොන සංඥාද? ඒ જાතිය සංඥා. එතකොට ඒ සංඥාවල් අරගෙන මිනිස්සු මොකද කරන්නේ? ඉතුරු ටික හදා ගන්නවා. ආ කොණ්ඩෙත් කඩාගෙන හොඳට නාලා සුවඳ මලුත් ගහගෙන යන්නේ බුදුහාමුදුරන් හම් වෙනලු යන්නේ විශේෂයෙන්ුත් බණ කියනවලු. එහෙනම් සෝතාපන්න නොවිච්ච පිරිස් මොනව හිතන්නේ නැද්ද? ආ බුදුහාමුදුරුව ගැනත් අවලාද හිතන්නේ නැද්ද? ඒක තමයි වුමනා උනේ. ඔය ඔක්කොම හේතු. ඔය හේතු එකින් එක සකස් වෙනවා. හැබැයි තාම ඵලය ආවේ නැහැ. මේ හේතු සකස් වෙවි යනවා. දැන් මම මේ පෙන්වන්නේ නින්දාවක් කියන එක එන්න කොයිතරම් හේතු තියෙන්න ඕනද කියලා. එහෙනම් මෝඩකමක් තමයි කවුරු හරි නින්දාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඒ වගේම තමයි පිංගුදින යම් කෙනෙක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඒකත් මොකද්ද? මෝඩකමක්. ඒකටත් හේතු ප්‍රකෝටියක් තියෙනවා. දැන් බලන්න. ඔන්න යනවා. යනකොට කාලයක් දවස් දෙක තුනක් යනවා ওই විදිහට. අන්තිමට දැන් මෙයා නැහැ. අතුරුදහන්. ඔය ඉන්න අතරේ කට්ටිය යවනවා ප්‍රචාරයක්. රැට බුදුහාමුදුරු හම්බෙන්න නම් ගියා. ලස්සන කෙල්ල. ඉතනම ඉන්න අය කියනවා එහෙනම් ඔය ඒකාන්තෙම දූෂණය කරලා මරලා ඇති. යන් හොයන්න ඔය ආරාන්. ඔන්න හොයන්න යනවා ආරාන්. ආ මෙන්න හවුනා වට මේ සාරි පොට කෑල්ල. නැත්තම් මොන හරි පොට කෑල්ලක් හවුනා. ඇයි වල දාපියුම දන්නවද කොතනද වල දැම්මේ කියලා? ඔය ඔක්කොම හේතු. තාම මේ හේතු සකස් වෙන්නේ. තාම නින්දාවට ලක්ුණේ නැහැ බුදුහන්සේ. කර්මජ හේතුව සකස් වෙලා තිබුණා. කර්මජ හේතුවත් එක හේතුවක්. ඒ අනන්තරයට සමනන්තරේ හැදිලා ඒ සමනන්තරයට ඒ අනන්තරේ වහින වැඩපිළිවෙල තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඔය ඔක්කොම හේතු. එහෙනම් දැන් ඔන්න ඔක්කොම හේතු වෙලා මිනිය කොට ගත්තා. ඔප්පු වුණා මේක කලේ බුදුහාම. මිනිස්සු බණ අහන්නේ නැහැ. හූ කියනවා. වික්ෂුන් වහන්සේලා පාරේ වන්නකොට හූ කියනවා. බුදුහාඳුරන්ට හූ කියනවා. අන්න බුදුහාඳුරන්ට නින්දාව ලැබුණා දැන්. අතීත සංසාරේ කරපු පාප කර්මයක් උන්වහන්සේලා පරිසම් දුන්නා. එහෙනම් දැන් ওই නින්දාව කියන එක හැදෙන්න මොන තරම් හේතු බලපෑවද? ඔය කියන සුන්දරී පරිබ්‍රාජික ආරාමයේ ඉඳලා පළවෙනිම දවසේ විහාරයට යන අතන මගදී පහට ටැක්කක් හැදුණා නම් මොකද වෙන්නේ? එහෙනම් ওই නින්දාව විඳින්න වෙන්නේ නැහැ නේද උදාහරණයක්? අන්න දැක්කද? එහෙනම් දැන් හේතු තියෙනව නේද? හේතුන්ගෙන් හටගන්නේ මේ ලෝකේ හොඳක්වත් නරකක්වත් ඔබට ඕන නිසා හටගන්නේ නැහැ. හටගන්නේ හේතුන්ගෙන්. හේතුන්ගෙන් හටගත්තා නම් හේතු තියෙනකන් තියෙනවා. නැති වුණාම නැති වෙනවා. මෙන්න මේ ධම් න්‍යාය හොද්දට අවබෝධයට ගන්න. දවසින් දවස ඔන්න ඕක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. හේතුන්ගෙන් හට ගන්නවා මිසක් ඔබගේ අභිප්‍රාය නෙමෙයි උනේ. හැම මොහොතකම අපි විඥානික බලාපොරොත්තුවක් තියනවා. ඒ තියනකොට ඒක සිද්ධ වුණාම පණින රිලවට ඉනිමඟ වැන්දා වගේ. තග්ගල හිතා ගන්නවා මොකද්ද? ආ මං හිතමින් හින්දා උනේ. මම කරනවා කියලා හැඟීමකට එනවා ඊට පස්සේ. ඔය එහෙම එකක් ඔය දැන් වෙලා තියෙන්නේ. දැන් මමෙක් නැහැ කියලා කියන්නේ බුදුහාඳුනු කියන හින්දානේ. නැත්නම් මමෙක් ඉන්නවනේ. ඇත්ත කතාව ඒකනේ. එහෙනම් දැන් මේ මමෙක් නැහැ මේ මේ මේ මේ මේ මමෙක්ව ගොඩ නැගුණේ ඇයි? මොහොතක් මොහොතක් පාසා මේ තියෙන විඥානික බලාපොරොත්තු නිසායි ඔය මමයව ගොඩ නැගුණේ. ඕකෙන් ඔබට හොඳට මතක තියෙන්නේ තණ්හා කරලා ඇදලා ලං කරගත්ත ටික විතරයි. අර දුක හිතිලා පටිග වෙලා අදිමොක්ක වෙලා අයින් කරපු ටික මතක නෑ වැඩිය. හැමදෙසෙම මතක් වෙන්නේ අර ටික. හරි ගියේවා. දැන් හිතනවා මේ මම කරනවා කියලා ඉතින්. අනාදිමත් සංසාරේ ඉඳලා මේ මම කරනවා මම කරනවා මම කරනවා කියන තැන ඇදිලා ඉන්නේ ඔන්න ඔය විදිහට. ලංකාවයි. ලංකාවේ ක්‍රිකට් ටීම් එකක් ඉදිනවන්නේ බොහොම හොසාර. ඔය ක්‍රිකට් ටීම් එකයි. ඔය තවත් මේ පොඩි මොහේර රටක මේ අලුතෙන්ම ක්‍රිකට් පටන් ගත්ත රටකුයි. ශ්‍රී ලංකාව. කෙනෙක් කියනවා ලංකාව දිනනවා කියලා. ලංකාව දින්නට පස්සේ ඌ කියනවා මං කියපු නිසායි දින්නේ. දැන් ඔබ හිතන්නේ මූම හරකෙක් කියලා. එහෙම හිතෙන්නේ නැද්ද? එතකොට මේ ලංකාවේ දරුවන්ගේ දක්ෂතාවය නිසා නෙමෙයි දින්නේ. මේ කොහෙදන් හාල්පාරුවෙක් කියපු හින්දා. එහෙමද? දැන් හිතලා බලන්න. එහෙනම් කවුරුත් කිව්වට දිනන්නේ නැහැ. ඒකට මොනවද සැකසෙන්න ඕනේ නැද්ද? හේතු සැකසෙන්න ඕනේ. තරගයක් දිනනවා කියන්නේ හේතු කොච්චර සැකසෙන්න ඕනේද? ප්‍රකෝටි ගානක් හේතු සැකසීලා තමයි තරගයක් දිනන්නේ. ඒකයි ස්වභාවය. ඔබ කැමති වුණා කියලා තරග දිනන්නේ නැහැ. එහෙනම් ඉතින් ලංකාවට කවදක්වත් මැච් එකක් දිනන්න වෙන්නේ නැහැ ඉන්දියාවත් එක්ක ගහලා. ඇයි ඒ? ලංකාව වගේ කොච්චර 60 ගුණයක්ද කොහෙද ලොකු වෙන ඉන්දියාව? ජනගහනය ඒ වගේම ඇතිනේ නේද? ඉතින් එහෙනම් ඒගොල්ලෝ ඔක්කොම හිතුවොත් එහෙම ලංකාවේ හිතනවට වඩා වැඩි නේ ඒක. එතන මොකද වෙන්නේ? එහෙනම් දිනන්න බෑ කවදක්වත්. ඒ රට පරද්දන්න බෑ කාටවත්. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් ඔබ හොද්දට මෙන්න මේක ඔළුවට ගන්න. හැම මොහොතකම මම මේ මේකෙන් ඔබට කාලය කියන තැනට එන අරන් එන ඔබව මම. බොහොම සාර කටයුත්තක් මේ කතා කරන්නේ. මේවා තමයි ධර්මයේ තුලින් තේරුම් ගන්න ඕනේ දේ. නිවන් දකින්න කෙනෙක්. අර විඥානයේ හැම මොහොතම බලාපොරොත්තුවක් තියෙනවා. හේතුව මොකද්ද? කලින් දාපු මුහුන් තියෙනවනේ. ඊයේ හදපු කිරි නේද අද මුහුන් කියලා කියන්නේ. ඔය ටික දාලා තමයි අද එක මුදෝ ගන්න. අද මුදෝ ගන්න එක හෙට තියාගන්නවා මොකටද? හෙට මුහුන් සඳහා අද මුදෝ ගන්න එක තමයි තියාගන්නේ. ඔන්නෝම වැඩපිළිවෙලක්. ඉතින් දැන් කිරි හදන වැඩපිළිවෙල හැමදාම කරනවනේ. ඇයි? ඊයේ මුහුන් අද දානෝ. අද ගත්ත කිරි වලින් ඉතුරු කරගන්නවා මොකටද? හෙට හදාගන්න. එහෙනම් දැන් කිරි හදන වැඩපිළිවෙල නතර වෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් මේ අර අර අර අර ඈත යන ණය ඇදලා ලං කරගන්න එකයි. ඇයි අර ඈත යන ණයව ලං කරගන්නේ? උපආදාන කරගන්නේ ඇයි? නැවත ප්‍රයෝජනීය සඳහා. වේදනාවක් කියලා කියන්නේ පින්වතනි ස්පර්ශ ප්‍රත්‍යයෙන් මොහතකදී හටගන්න දෙයක්. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මොහතකදී වේදනාව කියන එක හටගත්ත ගමන් ඕක ඇදලා මක් කරගන්නවද? ලං කරගන්නවා. ඕක ඇදලා ලං කරගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? දැන් ඔය ලං කරගත්තේ ඇයි? මොකක් ඔළුවේ තියාගෙනද ලං කරගත්තේ? වේදනාව මං වින්දා කියලා හිතාගෙන. ඉතින් වේදනාව මං වින්දා නම් ඉතින් දැන් විඳපෙක ඉතින් ආයෙත් විඳින්න බැරි කමක් නැහැනේ. එහෙම නේද? වේදනාව මන්නම් වින්දේ දැන්. ඒ විඳපෙක අයන් ආයෙ විඳින්න බැරිද? පුළුවන්. ඔන්නෝම හිතාගෙන. ඇදලා ලං කරගන්න. මතුවට විඳින්න හිතාගෙන. ඕවා තමයි මළුවල තියෙන්නේ. මතුවට විඳින්න හිතාගෙන දාගත්ත වේදනා තියෙනවා. මතුවට දකින්න හිතාගත්ත රූප තියෙනවා. මතුවට අඳුනගන්න හිතාගත්ත සංඥා තියෙනවා. ඔය කවේ කරුණු ටික දාගන්නේ ඔන්න ඔය විදිහට. එහෙනම් අවබෝධයේ නැත්තේ මොකද්ද? ඔය හැදිච්ච වේදනාව මොහක ඵලයක් කියලාද? හේතුවක ඵලයක්. ඔය වේදනාව ආයි මේ දිවි සම්මෙතම හදන්න ඒ මොහොතේ එන වේදනා දිවි සම්මෙතම ආයි හදන්න බැරි නම් ආයි මල්ලේ දාගෙන මක් කරන්නද? මේ මෙන්න මේකනේ අවබෝධ කරන් දෙන නිවන් දකින්නවා කියලා. වෙන හරූපයක් නැහැ. මේ මහා ධර්මස්කන්ධය තියෙනවා තමයි. මේක තමයි මේ සාරය අවබෝධයට ගන්න. අද්දුටු ප්‍රත්‍යක්ෂ දේ මේ කියන්නේ. පහසු මඟක් නිවන් දකින්න. සාත්‍රුන් වහන්සේගේ මඟ සංයුක්ත නිකායේ පොත් පිටින් තියෙන්නේ මේවා. ඒ කියන්නේ රසද? ඔව්. චිත්තද? ඔව්. ඒක දාගන්න තියෙන්නේ. තේරුමන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. මේ ලෝකේ සමහර ඒවා තියෙනවා නේද? දැක්කට අයිති කරගන්න හිතෙන්නේ නැති. ඉර බැහැගෙන යන සිතිජය දකින්නවා. කාටද ඉතින් සිතිජය හදන්න ගෙදර? එන හැදීම අරමුණු කරගෙන දාගන්නද මේ මල්ලට? ඇයි දාගන්නේ නැත්තේ? හදන්න බැරි බව දන්නේ හින්දා නේද? ඉර බැහැගෙන යන සිතිජය හදන්න බෑනේ කාටවත්. ඒක නිසා ඒක හදන්න බැරි බව හොඳටම දන්න හින්දා ප්‍රත්‍යක්ෂවම දන්න නිසා හදන්න බැරි බව. මොකද කරන්නේ? ඒක මල්ලට දාගන්නේ. ඒ රූපේ නෙමෙයි මං කියන්නේ. ඒක හදනවා කියන හැඟීම. දැන් ලස්සන ගෙයක් දැක්කොත් එහෙම දාගන්නේ නැද්ද අරගෙන? දාගන්න. දාගෙන මොකද්ද කරන්නේ? දාලා මහත්යා එහෙම කිව්වොත් නැත්නම් ඕන එහෙම කිව්වොත් අපි ගියක් හදමුද? ඔන්න පුග්ගල මතුවලා යන උඩට. ඇයි? අර අහක ගියේ ණය. 1995 දෙසැම්බර් 20 වෙනිදා අහක ගියේ ණය අල්ලලා දාගත්තා මල්ලට. ඒක 2017 අප්‍රේල් මාසේ අහවල් දවසේ අහවල් වෙලාවේ මල්ලෙන් මතුණා. ඇයි? නලාව පිම්බෙහිඳ. කවුද නලාව පිම්බෙන්නේ? විඥානෙ. සංකාරයේ හදලා දෙන නලාව විඥානෙ විසින් පිම්බහම මොකද වෙන්නේ? ඈ? නයිනටෝනෝ වගේ ගාන්ට මළු වලින් අර කට්ටිය පැද්දි පැද්දි පැද්දි පැද්දි උඩ නගිනවා. ඔන්න ඕක තමයි පිංගදනි වෙන්නේ. ඊට පස්සේ කනෝ කනෝ කියලා කෑ ගහනවා. හැබැයි අර ඉර බහගෙන යන සිරිජේ ගැන එහෙම හැඟීමක් ආවේ නැහැ. හදනවා කියන හැඟීම. ඇයි ඒ? හදන්න බෑ. ඒක හදන්න බැරි බව හොඳටම තමන් දන්නවා හදන්න බෑ කියලා. අන්න ඒක නිසා එහෙම හැඟීමක් එන්නේ නෑ කාටවත්. මහා සාගරය වේගෙන් වලලගින මහා සාගරයේ දිහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න කෙනෙකුට කවදාක්වත් හිතෙනවද අපේ ගෙදරත් මහා සාගරයක් හදන්න ඕනේ කියලා? නෑ. ඇයි? හදන්න බැරි බව දන්න නිසා. ඔය උදාහරණයෙන් මම ඔබට කිව්වේ බින්වතුනි, ඔබ යමක් ප්‍රත්‍යක්ෂව දැනගත්තා නම් නැවත හදන්න බෑ කියන. ඔය මළු වලට එක්රැස් කරන එක නතර කරනවා. රහතන් වහන්සේ කියන්නේ අන්න එහෙම උතුමේ. උන්වහන්සේ බලනවා එක්රැස් කරපුවත් මොනවද? මේ නිවන් දකින්න යන කෙනේ බලන දේ. මේ වෙනකොට මළු වල මොනවද ඉන්න නයි බැලුවා. ගත්තා එක නයි කල්දලා. මූව කවදක්වත් හදන්න බෑ. අයින් කළා. ඒ රූපං අනිච්ච. ඕකනේ ගන්න දින තේරුම. ගත්තා රූප මල්ලෙන් රූපයක්. රූපං අනිච්ච. ඒ කිව්වේ මොකද්ද? විඥානේ බලාපොරොත්තු තිබුණට ඒවට අනුව මේ හදන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ මොකද්ද මේ තියෙන්නේ? හේතුවක ඵලයක්. හේතු තියෙනකන් තමයි මේවා තියෙන්නේ. හේතු නැති වුණාම මේවා නැති වෙනවා. එහෙනම් එදා මම මේකව 1995 අල්ලලා දාගත්ත මේ ණය එදා තිබිච්ච හේතුන්ගෙන් තමයි හටගෙන තිබුණේ. එහෙනම් එදා තිබිච්ච හේතු 2017 එකතු කරන්න බෑ මට. වීසි කරලා දැම්ම අල්ලලා. වේදනාමල් රතු දාලා ගත්ත වේදනා ණය. එක වේදනාවක්. ওই වේදනාමලේ ණය කොච්චර ඉන්නවද? මුළු ලෝකෙම ඉන්න ණය කොටත් වඩා ඉන්නවා. ඒ තරමට අල්ලලා දාගන්න එකනේ කරන්නේ. මෙච්චර කාල කරලා තියෙන ණය නටවන එකනේ. අල්ල අල්ල දා ගන්නවා. හැබැයි ඔය හැම ණයම කොයි මොහොතේද දස්ස කරන්නේ නැද්ද? හොඳට මතක තියාගන්න පින්වතුනි, නලාව පිමිනකොට එන ණය සියල්ලෝම ඔබට දස්ස කළා තමයි නතර කරන්නේ. සියල්ලෝම ඔබට දස්ස කරනවා. දස්ස කළ විතර නිකන් ඉන්නේ අලුත් ණය පැටව හදනවා. හදලා මොකද කරන්නේ? ඒවුනුත් අල්ලලා මල්ලට දා ගන්නවා. ඒක තමයි මෙච්චර කාල ජීවිතේ කළේ. අද කරන්නේත් ඕකයි පින්වතුනි. මේ දහම වැළඳගත්තේ නැත්නම්, මේ දහමේ ගිහිලා නිවන් දැකගත්තේ නැත්නම් පින්වතුනි, ඉස්සරහට කරන්න තියෙන්නේත් ওই ටික තමයි. පෙරේතය වෙලා කරන්න තියෙන්නේත් ওই ටිකමයි. බල්ල බූරුවා වෙලා කරන්න තියෙන්නේත් ওই ටිකම තමයි. සංඥා නාගයා ඉන්නවා. ගත්තා ඌව. අරගෙන ඌදියා බලනවා. මේ නාගයා. එදා මම අල්ලගත්තේ. මම මුලාවෙන් ඉඳලා මූව අල්ලගත්තේ. මම මූව නැවත හදන්න පුළුවන් කියලා හිතලා අල්ලගත්තේ. නමුත් දැන් මම හොඳටම දන්නවා දෙයක් මොකද්ද? හවත හදන්න බෑ. එදා තිබිච්ච හේතු ටික මට කවදාකවත් අද එකතු කරන්න බෑ. එහෙනම් මේ නාගය හැදෙන්නේ නැහැ කවදාකවත් ආයේ. එහෙනම් හැදෙන්නේ නැති දෙයක් හදන්න උත්සාහ කළොත් මහ දුකක්. අන්න යද නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිච්චයි නම් දුකයි කියන්නේ ඒකයි. මේක හදන්න උත්සාහ කළොත් එහෙම මහ දුකක්. මොකද හේතුව? හදන්න බැරි නිසා. එහෙමනම් එහෙම දුකක් නම් මේක දෙන්නේ යන් දුක්ඛං තදනත්තා. එහෙනම් මේක මහා අසාරයි. ඒක මහා අසාරයි නම් මේක මහා අසුභයක්මයි. ඒ කියන්නේ තව භවයක් සඳහා සුදුසු එකක් නෙමෙයි. අයින් කළා. එහෙනම් පින්වතුනි, කරුණෙන් කරුණ, කරුණෙන් කරුණ අරගෙන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි දැක්කන මලු ටික හිස් වෙනවා. අලුතෙන් මල්ලට එන්නෙත් නැත්තම් කොච්චර පිම්බත් නයි එන්නේ නැත්තම් මල්ලෙන් ආයි දස්ස වෙනවද? ආයි පිඹිනවද? මලු ඉන්නේ හින්දානේ පිඹෙන්නේ. ඒකනේ පිඹෙන්නේ නාම විඥාණයෙන් ඥාම රූපයක්, නාම රූපෙන් විඥාණයක් ලෙස අඤ්ඤමඤ්ඤ ලෙස ප්‍රත්‍ය වෙනවා කියලා අඤ්ඤමඤ්ඤ පටිසමුප්පාදේ දේශනා කරන්න සාතුරුන් වහන්සේ. මේකෙන් ඒකටත්, ඒකෙන් මේකටත් සපෝට් එක දෙනවා. මලු පහේ ඉන්නේ නයි නටවු නලාවු. සංකාරයෙන් ගොඩ නැගෙන විඤ්ඤාණ. ඒක කර්ම විපාක කියලා හිතුවත් වැරදිද? විපාක නෑ. සංකාර කියන්නේ කර්මයක්. අභිසංකාර කියන්නේ කර්මයක්. මෙතන අභිසංකාරනේ වෙන්නේ. අභිසංකාර කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා සහිතව නැවත ගොඩනගනවා. නැවත ගොඩනගනවා. ඕකනේ කරන්නේ ඉතින්. ජීවිතේ වැඩි හරියක් කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රතිසංස්කරණය කිරීම. අපි හිතන් ඉන්නේ අනේ අම්මෝ ඇති යන්තම් දැන් ගෙදර වැඩ ටික නම් ඉවරයි. ගෙදර පිලිසකර කළා ඉවරයි. එහෙම තමයි කියන්නේ. ගෙදර පිලිසකර කළා ඉවර නෑ. ඉපදිත දවසේ ඉඳලා මොකද කරන්නේ? පිලිසකර ගන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ ප්‍රතිසංස්කරණය කරනවා. මොනවා හදාද? අවිසංකාර හදාදා, අවිසංකාර හදාදා ගෙවි ගිය තැන් අලුත් වැඩියා කරනවා. සත්වයා සමානයි මොකටද? ගෙවි ගිය තැන් අලුත් වැඩියා කිරීමට. හැම මොහොතකම ගෙවිලා ගෙවිලා යන තැන් ඔක්කොම අලුත් වැඩියා කර කර අලුත් වැඩියා කර කර යන ගමනක තමයි පින්වදෙනි ඔබ අපි ඉන්නේ. ඕකට තමයි ජීවත් වුණා කියලා කියන්නේ. කවර කවදාක්වත් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒව ආසන්නයට අද්දගත්තාම ඒවෙන් වෙන මහා දුක දුක්ඛ කන්දේකට පත් වෙලා ඉන්න තිරසක් තමයි පින්වතුනි සත්වයා කියලා කියන්නේ. එහෙනම් මේකෙන් මිදෙන ක්‍රමය දැන් බලන්න. මම ඔබට කිව්වා මේ පටිච්චසමුප්පාද චක්‍රයේ කඩන තැන් දෙකක් අද විග්‍රහ කරගන්නවා කියලා. ඔන්න ඒක තැන. එහෙනම් දැන් කාට හරි කමටහනක් ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? අතීත අනාගත වර්තමාන දුරළඟ හීනපෙහෙත හියුම් ගන්න බාහිර අභ්‍යන්තර. ඔය කියන 11 සහකාරයකින් විග්‍රහ වෙන්න. රූපස්කන්ධය දිහා බලන්න. ඔය එකම එක රූපයක්වත් විඥානික බලාපොරොත්තුව නිසා හටගත්තද? විඥානික බලාපොරොත්තුව නිසා නැති වුණාද? එහෙම නැත්නම් හේතුන්ගෙන් හටගත්තද? හේතු නැතිවීම නිසා නැති වුණාද? එහෙනම් විඥානික බලාපොරොත්තුවක් තිබ්බාය කියලා ඊයේ තිබිච්ච විඥානයක් නැත්නම් ඊයේ තිබිච්ච රූපයක් අද හදන්න පුළුවන්ද? පුළුවන්ද? නැහැ. ඒක කවර කවදාක්වත් හදන්න බෑ. කොච්චර උත්සාහ කළත් හදන්න බෑ. හැදුව හදයි ඔබ. හැබැයි හදන්නේ වෙන එකක් නේද? අරක නෙමෙයි නේද හදන්නේ? වෙන එකක් හදන්නේ. ගෙදර පූසා මැරෙනවා. වෙන පූසෙක් ගේනවා. අඩුව පිරෙයිද? නෑ. ඒ ධාතියමයි ඒ වගේමයි. ඔබට හොයන්න බැරිද වෙනස්කම් 10ක් ඒ පූසගේ? හිටියේ කාට වද? එන වෙනස් ඒ සයිස්මයි ඒ බරමයි ඒ පාටමයි කියයි. නමුත් වෙනස් හදන්න බෑ. අන්න ඒක නිසා හැම මොහොතකම දුක් විඳිනවා. හැම මොහොතක්ම දුක් විඳින්ද යන ගමනක් මේක. දැන් තේරෙන්නේ නැද්ද ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියලා සාත්‍රුණ වහන්සේගේ දේශනාව? ලෝකයේ කියන එක දුක මත පිහිටලා තියෙනවා කියලා. අන්න ඒකයි පින්වතුනි කියන්නේ කවුරුත් හිතන්න එපා. පැවිද්දට ගිහිල්ලා කරගන්න බැරි වුණොත් මම මොකද කරන්නේ? දැන් මේ පැවිද්දට යන්නේ මං කියන හින්දාද? අන්න ඒකයි බලන්න. පැවිද්දට යන්නේ සාස්ත්‍රුන් වහන්සේ කියව හින්දාද? නෑ පින්වතුනි, මේ කුණු ගොඩේ ඉන්නවට වඩා පැවිද්දට ගිහිල්ලා ගහක් යට ඉන්න එක වටිනවා. අන්න ඒ තැනට ඇවිල්ලා තමයි එතනට යන්නේ. යන කෙනෙක් කවුරු හරි කවුරු කිව්වට එහෙම යන ගිහිල්ලා වැඩක් නැහැ. මේ කුණුගොඩේ ඉන්නවට වඩා පැවිද්දේ තියෙන දරුණුම දුක. පැවිද්ද කියන එක දුකක් නෙමෙයි. අපි හිතමුකෝ දුක දුක් කොටසකුත් තියෙනවා කියලා. ඒකේ තියෙන දරුණුම දුක මේකේ තියෙන හොඳම සැපටත් වඩා සැපයි. අන්න එතනටපත් වෙලා තමයි යන්නේ. යන අය යන්න ඕනේ. ආයි කොහොම කළත් මේකේ නම් ගන්න හරයක් නැති කියලා. ඉතින් ඔන්නෝක අවබෝධයලා තමයි යන්න තියෙන්නේ. ඉතින් ඇත්ත தත්ත්වෙත් ඒකනේ. දැන් ඉඳලා මොකද කරන්නේ? හරි දැන් කියන්න කෙනෙක් පැවිද්දට ගිහිල්ලා. හොඳට කකා විදි ඉන්නවා. එක වේලක් හරි දෙ වේලක් හරි කහලා බීලා වෙලා නිදාගෙන ඈ උදේ හැර නොනලාට ඇහැරිලා බණ අහන වෙලාවට ඇවිල්ලා බණ අහලා පිරි පොඩ්ඩකුත් කියාගෙන ඉන්නවා. දැන් අගේ කරන්න ඕනේ එකක්ද? ඒ අගේ කරන්න ඕනේ එකක්ද? නෑ නෑ නෑ. පැවිද්දට යන්නේ ඇයි? නිවන් දකින්න. මේ අපිත් එක්ක එන කවුරුත් වෙන වෙන දේවල් වලට නම් එන්න එපා. අපිත් එක්ක එන හැමෝම යන්නේ මොකටද? නිවන් දකින්න. නිවන් දකින්න ගත වෙන හැම තප්පරේම පාවිච්චි කරන්නේ මොකටද? නිවන් දකින්න. වෙන දේවල් වලට නෑ එතන තැන. මං කියන්නේ බෝධියක්වත් හිටවන්නේ නෑ. චෛත්‍යයක්වත් පිටවන්නේ නෑ. නිවන් දකින්න යන්නේ. නිවන් දකින්න එක විතරයි කරන්න තියෙන්නේ. වෙන මොකුත් කරන්නේ නෑ. හරියට හරි. බොහොම හොඳ ප්‍රශ්නයක් ඒක. මේ රාති මේ මා මුණ ගැන නම් නෝණ ගැහුණත් මම ඔක විග්‍රහ කරලා දුන්නා. මේ අපේ මහත්මයෙක් අහපු ප්‍රශ්නේ තමයි. නිවන් දකින්න හේතු වාසනාව සකස් වෙන්න ඕන නම්, හේවත් පාරමිතා පිරෙන්න ඕනේ නම්, අපි වීරිය වඩලා කොහොමද ඒක කරගන්නේ කියලා. ඔන්න ඔතනට ආවට පස්සේ පිංගතුනි, පාරමිතා කියන්නේ මොනවද කියලා හොඳට තේරුම් ගන්න. ශාස්ත්‍රුන් වහන්සේ හිස්දන් දුන්නා. හැබැයි හිස්දන් දුන්නා කියන්නේ මේ ඔලු ගෙඩි දන් දුන්නා නෙමෙයි. ඔලු ගෙඩියකින් මක් කරන්නද මිනිහෙකුට? ගල් ගෙඩියක් දන් දුන්නා නම් ගයක් හදාගත්ත හැකිනේ. ඔලු ගෙඩිය දන් දීලා මක් කරන්නද? එහෙනම් හිස්දන් දුන්නා කියන්නේ ඇයි? පිංගතුනි, හිස්දන් දුන්නා කියන්නේ මොකද්ද? අපි කියන්නේ හොඳ ඔළුවක්. අපි එහෙම කියනවා නේද? ඔය ඔළුව කල්පනා කරලා වැඩ කරපල්ලා. අන්න හිස්තන් දෙනවා. මොනවද? අවශ්‍ය දැනුම දෙනවා. ඔය ඔළුව පාවිච්චි කරලා වැඩ කරපන් කෙල්ලේ. කොහොම කියන්නේ? අවශ්‍ය දැනුම දෙනවා මිනිසුන්ට. මොකටද? දුකින් නිදහස් වෙන්න. සසර දුකින් නිදහස් වෙන ක්‍රමවේදයක් දැනන් හිටියේ නැහැ. හැබැයි මොනවම හෝ දුකකින් නිදහස් වෙන්න අවශ්‍ය දැනුම ලබා දෙන වැඩ පිළිවෙලක හිටියා. ඍෂිවරයෙක් වෙලා ලෝකෙට ඇවිල්ලා මොකද කළේ? දුකින් නිදහස් කරන්න වැඩ පිළිවෙලක් කළා. අන්න මාර්ගය කියලා දුන්නා. අහසේ තියෙන තරුවලටත් වඩා ඇස් දන් දුන්සේක කියලා කියනවා. දැන් ඇස් දන් දීලා මක් කරන්නේ? දැන් කාලේ වගේ නම් ඉතින් ඇස්වල සිවිය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නැත්තම් මොනව කරන්නේ ඇස් ගන්න? මොකද්ද පින්විතින් ඇස් දන් දෙනවා කියන්නේ? යන පාර පෙන්නනවා. යන පාර පෙන්නලා දෙනවා. ඔන්න ඇස් දන් දුන්නා. හද දන් දුන්නා කියලා කියනවා. හදවත දන් දුන්නා කියලා. මොකද පළලි ඉවර වෙලා දීලාද? නෑ, කරුණාව පහල කළා ලෝකෙට. බොහොම කරුණාවෙන් මේ හෘදයාංගම ජීවත් වෙන මිනිසුන්ට කියලා දුන්නා. ඔන්න ඔහොම වැඩපිළිවෙලක් උන්වහන්සේ කළේ. ඉපදින හැම අත්බලයකදීම වඳුරෙක් වෙලා ඉපදුනත් මොකද කළේ? ඔය කාර්යය තමයි කළේ. හෘදයාංගම පිරිසට මේ වැඩ කරන්න කියලා දෙන වැඩපිළිවෙලක් තමයි කළා තියෙන්නේ. ඕනේ ජාතක කතාවක් අරන් බලන්න. එහෙනම් පින්වදනේ, නිකන් ඉඳලා නිවන් දකින්න බෑ. හේතු වාසනා සම්පූර්ණ වෙන්න ඕනේ. පාරමිතා පිරෙන්න ඕනේ. හැබැයි ඒ පාරමිතා පිරෙන්න අලතඹ පුළුවන්. නිවන් දකින්න පාරමිතාව පිරෙන්න නම් මොනව කරන්න ඕනේද? මේ මාර්ගය වඩන්න ඕනේ. දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ පාරමිතා සියල්ල පිරලා ඉවරුනේ කොයි වෙලාවෙද? බෝධි මූලයේදී. එහෙනම් එතකම් උන්වහන්සේ මොකද කළේ? පාරමිතා පිරුවා. මහා වීරයක් වඩලා මොනවද කරන්න තියෙන්නේ? පාරමිතා සම්පූර්ණ කරන්නේ හේතු ටික සම්පූර්ණ කරන්න. නිවන කියන්නේ හේතුක ඵලයක් නොවුනට නිවනට යන්න සියලු හේතුන් සකස් කරන්න. ඒ සියලු හේතුන් සකස් කළාට පස්සේ මොකද වෙන්නේ? අන්න නිවනට ගියා. එතන නිවන කියලා කියන ධාතුව, නිවන කියලා හඳහන් වෙන දෙයක් තියෙනවනේ. ඒක හේතුන්ගේ ඵලයක් නෙවෙයි. ඒක අසංකත දෙයක්. නමුත් එතනට යන මාර්ගය අන්න ඒකට හේතු සකස් කරන්න. එහෙනම් ඒකට හේතු සකස් කරන එක තමයි අරහතුන් වහන්සේ නමක් වෙන්නට කලින් උත්තමේ කරන්නේ. මාර්ගයේ පුරාගෙන යනවා. දැන් මට කියන්න. අරහතුන් වහන්සේ නමක් වෙන්න පාරමිතා සම්පූර්ණ කරගන්න ඕන කෙනෙක් දන් දීලා විතරක් හරියනවද? නැහැ. දැක්කද? දන් දෙන්න එපා කිව්වද? නැහැ. දන් දීලා විතරක් හරියන්නේ නැහැ. සිල් රැකලා විතරක් හරියනවද? නැහැ. ඔය හැම දෙයක්ම කරන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගත්ත ධර්මය නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. භාවනා කියන කොටසට කරන්න ඕනේ. ඒක මේ මහ ලොකු ධානය ලබන්නේ නෙමෙයි. ධර්මය මෙනෙහි කරන්න ඕනේ ඉඳගෙන ඉඳලා. ඉඳගෙන හිටගෙන බුදියගෙන ඕනේ විදිහේ ධර්මයේ මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කරන වැඩ පිළිවෙලක ඉන්න ඕනේ. ඒ ඉන්න වෙන්නේ පින්වතුනි අර සියලු හේතු සකස් වෙනවා. ඒ හේතු සකස් වෙලා යම් තැනක් එනවා හේතුන් පටිච්ච සම්භූතක්. හේතුන් ගැළපීම නිසා නිසි ආකාරව. මොකද වෙන්නේ? ඔන්න දෙයක හට ගැනීම සිද්ධ වෙනවා. ඒ කිව්වේ මොකද්ද? අන්න අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. ඒක හාමුදුරු නම. මහා වීරයෙක්ගේ භාවනා කරගෙන යනවා. මේ ධර්මයේ මෙනෙහි කරගෙන යනවා. සම්බොජ්ජංග ධර්මයන් වඩාගෙන යනවා. මහා වීරකින් කටයුතු කරන මේ උතුමාට හරි දුකයි දැන්. කොච්චර කළත් අනේ මට මේක ලැබුන්නේ නැහැනේ. මං කොච්චර මහන්සි වෙනවද? ඒත් මට මේක නැහැනේ. දැන් මේ ප්‍රීති සම්බොජ්ජංගේ නැගින්නේ නැහැ මේ හාමුදුරුවන්ට. දැන් හේතු ඕනේ නැද්ද එහෙනම් නිවන් දකින්න? අර ඔක්කොම මහා වීරයන් මේ ධර්මයක් මෙනෙහි කරගෙන යනවා. හිත සාංකාවක තියෙන්නේ. ඇයි? අනේ මට මාර්ගය වැඩෙන්නේ නැහැ. බැරිම තැන කුටියෙන් එළියට ඇවිදilla. ගල් තලාවක් මත වාඩි වෙලා. පූර්ණ චන්ද්‍රය අහසේ පායලා තිනවා ඒක දිහා බැලුවා. බලාගෙන ඉන්නකොට හිතුණා. කිසිම කැලලක් නැති මේ අහස. නිර්ම නිල් පාට මේ අහස. වගේම තමයි මගේ සීලය කිසිම කඩකිරුණක් නැති සීලයක් මට තියෙනවා. ආන්නේක හිතනකොට මහා ප්‍රීතියක් දැනෙතුණා උන්වහන්සේට. ඒ මොහොතේම උන්වහන්සේ අරහත්ත්වයේ පිහිටියා. එහෙනම් අරහත්ත්වය කියන්නේ පිංගදෙන හේතුක ඵලයක් නේද? හේතු රාශියක් එකතු වෙලා හැදෙන ඵලයක්. එහෙනම් මේ හේතු රාශිය එකතු කරන එක තමයි පිංගදෙන මේ අපි කරන්නේ. දැන් ඔබ පැවිදි වෙන්නේ ඇයි? මේ හේතු රාශිය එකතු කරන්න මේ ගිහි ජීවිතේ හරි කම්කටොළු සහිතයි. අතන වැඩට යන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරක කරන්න ඕනේ, මෙයාගේ වැඩ බලන්න ඕනේ, අම්මගේ වැඩ බලන්න ඕනේ, තාත්තගේ වැඩ බලන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න ඕනේ. ඒ කම්කටොළු සහිත නිසා තමයි නිදහස් සහසක් වන් පැවිද්දට යන්නේ. හැබැයි පැවිද්දට ගිහිල්ලා බකන් ඉඳන් හිටියොත් මොකද වෙන්නේ? නිවන් දකීද? නෑ, හේතු එකතු කරන්න ඕනේ. හේතු එකතු කරලා හේතු ටික පූර්ණ වෙච්ච දවසට ඔබ අරහත්ත්වයේ පිහිටියා. ඔන්න ඕකට තමයි පිඟුදුනි පාරමිතා පුරනවා කියලා කියන්නේ. සාස්ත්‍රුන් වහන්සේ බුදු වෙන්න හැදුවේ මේ අද්භේ විතරද? ඈ? දීපංගර බුදුහාඳුරන්ගේ පාදමූලයේ විවරණගත දවසේ පටන් හැම දවසම උන්වහන්සේට බුදු වෙන්න තමයි උන්වහන්සේ හැදේ. බුදු වෙන්න තමයි උත්සාහ කළේ. පුළුවන් වුණාද? බැ. එහෙනම් දැන් අපේ මිනිස්සු කියනවා නේද? මේ බල්බ් එක හදපු මහත්තයා කවුද? එඩිසන් මහත්තයා. තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයා බල්බ් එක හදන 999 ක්‍රමවේදයක් හොයාගත් මේ බල්බ් එක හදන්න උත්සාහ කළා. ඒ 16 වෙනි එක තමයි හරි ගියේ කියලා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ. සාර අසංඛේය කල්පලක්ෂයක් උත්සාහ කළා බුදු වෙන. අන්තිම මොහොතේ තමයි හරි ගියේ. අනිදා තමයි උන්වහන්සේ බුද්ධ වුනේ. අන්න ඒක තමයි උන්වහන්සේ කියන්නේ. පස්වග මහණුන් ගාවට උන්වහන්සේ වැඩලා. පස්වග මහණුන්ගෙන් අහනවා. මම කවදාක්වත් මේ දෙව් මිනිස් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මේ සම්බුද්ධ රාජ්‍ය ලැබුවා කියලා මේට කලින් ප්‍රකාශයට පත් කළා නැහැ. නමුත් මම අද ප්‍රකාශයට පත් කරනවා මේක. මේ ශ්‍රමණ මේ දෙව්වේ දෙවියන් බමුණු මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මේ සියලු ප්‍රජාවට මම කියනවා මම ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබලා ඉන්නේ. මම මෙච්චර කල් කියපු නැති එකක් අද කියනවා. එහෙනම් මෙච්චර කල් කියපු නැති එක මොකක්ද? මම බුදු වුණා කියලා. එහෙනම් ඒ කියන්නේ උත්සාහ කළේ නැත් බුදු වෙන්න. උත්සාහ කළා. අර රජගෙදර ඉඳගෙනත් මොකද්ද හැදුවේ? බුදු වෙන්න තමයි. ඒ කිව්වේ මොකද්ද? බුදු වෙනවා කියන්නේ මොකද්ද? සත්‍ය හොයා ගන්නවා. ඒ කියන්නේ දුක නැති කරනවා. දුක නැති කරන්න උන්වහන්සේ සැප විඳින්න පටන් ගත්තා ඕගාලා. හරි ගියාද? නෑ, ඒකනේ කිව්වේ. ද්වේමේ අන්තා. පබ්බජිතේන නසේවිතබ්බ. මහණෙනි අන්ත දෙකක් තියෙනවා රමණයා විසින් හොයන්න හොඳ නැති. එකක් තමයි කාමේසු. කාමසුඛ අල්ලික අනුයෝගෝ. ඔන්න කඩලා කිව්වා. කාමයන්හි කාමසුඛ අල්ලික අනුයෝග. ඒ කියන්නේ කාමසුඛය අල්ලගෙන මක් කරනවද? අනුയോഗ කරනවා ඒව ලබා ගැනීම උදෙසා. ඒක සැපයක් කියලා හිතාගෙන. මේ බෞද්ධ වැඩි හරියක් ඕකනේ දැන් කරන්නේ. බෞද්ධය ඕක කරනවා නිගණ්ඨය වරක් කරනවා. දැන් නිවන් දකින්න කවුද? අත්ත කිල මතානි යෝගෝ කියලා කිව්වේ මොකද්ද? තමන්ව වෙහෙසටපත් කරන විඩාවටපත් කරන. වැඩ පිළිලකෙදලි ඉන්නවා. ඔය දෙකම එපා කිව්වා උදාහරණ. ඔය දෙකෙම උන්වහන්සේ හැදුවේ මොකද්ද? බුදු වෙන්න. එහෙනම් පින්වදෙනි උන්වහන්සේගේ පාරමිතා සියල්ල සම්පූර්ණ වුණේ එදා බොමැඩදී. එහෙනම් අපි හැම උටම තියෙන්නේ මොකද්ද? ඒ කටයුත්ත කරන්න. කරන්න නැතුව නිවන් දකින්න බෑ. දන් දීලා නිවනට ගිය කවුරුත් නෑ මේ ලෝකේ. දන් දීලා දිව්‍ය ලෝකේ ගියා ඉන්න ඕනේ තරම්. දානං සග්ගස්ස සෝපානං. සහ දන් දීලා පින්වදෙනි නිවනට අවශ්‍ය කරුණු සකස් කරගත්තා ඉන්නවා. නමුත් දානයක් දී මේ විපාකයක් වශයෙන් නිවන් දැකපු කෙනෙක් හොයාගන්න නෑ කොහෙවත්. එහෙනම් සියලු දෙනා කළ යුතු දෙයක් මේක. ඒ කටයුත්ත කරගන්න. බොහොම හොඳ ප්‍රශ්නයක් ඒක. නිකන් ඉඳලා නිවන් දකින්න බෑ කාටවත්. ඒකයි මම කිව්වේ එතනට කවුරු හරි කෙනෙක් පැවිද්දට ආවොත් ඔබ හොඳට මෙන්න මේ කරුණත් ඔළුවට තියාගන්න. මම මේ කරුණ නිරන්තරයෙන් මතක් කරන ඔය පිරිසට, පැවිදිලා ඉන්න පිරිසට. ඔබ රස්සාවක් කරනව නේද? එන ඔබ දන්නව නේද පින්විතිනි ඔබ රස්තාවක් කරද්දි මොනතරම් දුක් විඳලාද සල්ලි හම්බ කරන්නේ කියලා. එහෙනම් එහෙව් හම්බ කරගත්ත ධනෙන් හදපු ගොඩනැගිල්ලක ඔබ ඉන්නේ. එහෙව් දුක් විඳලා මහන්සිලා හරි හම්බ කරගත්ත ධනෙන් දීපු චීවරයක් ඔබ අඳගෙන ඉන්නේ. එහෙව් දුක් විඳලා හරි හම්බ කරගත්ත ධනෙන් දීපු බෙහෙත් හේත් ඔබ පරිහරණය කරා. එහෙව දුක් විඳලා හරි හම්බ කරගත්ත ධනෙන් හදලා දීපු දාන වේලක් ඔබ වළඳන්නේ. ඔබ කොච්චර කුස්සියේ තැප්පද? කෑම හදන්න කියලා. ඊට කලින් රස්සාවක් කරලා බඩු මුට්ටු ගහලා පොලේ ගිහිල්ලා ඕව උස්සගෙන ඇවිදින්. ඔය ඔක්කොම ටික අපේ දායකයෝ කරනවා. ඒ කරලා ඉවර වෙලා ඉහමත තියාගෙන සාස්ත්‍රෝන් වහන්සේට පූජා කරන්න දානි අරගෙන ඉන්නේ. උන්වහන්සේගෙන් ණයට ඉල්ල ගන්න දානයක් තමයි ඔබ වළඳන්නේ. එහෙනම් ඔබ වහ වහ ඒ කටයුත්ත කරගසිය යුතු නැද්ද? එහෙම නැත්නම් ඔබ රට්ට පින්ඩේට ණය වෙනවා. ඔන්න ඔය සංකල්පේ තමයි එතන යන හැම කිනා ගාම තියෙන්නේ. ඒක නිසා ඒ දායකයන්ව පණ වගේ රකින්න. පණ වගේ රකින්නවා කිවි. ඔබට රකින්න පුළුවන් එක දෙයයි ඒ දායකයන්ගේ තියෙන්නේ. නිවන. ඒක නිසා මම මේ හැම කෙනාටම කියනවා ධර්මයේ දරා ගන්න. ඒ පැවිද්දට යන උතුමෝ ධර්මයේ දරා ගන්න. ඒ ධර්මයෙන් අනුශාසනා කරන්න. තමන්ට බත් හැඳ පූජා කරන කෙනා මහා ශ්‍රේෂ්ඨෙක්. ඒ බත් හැඳ තිබුණ නැත්නම් ඒ දවස ජීවත් වෙන්න බෑ. තමන්ට නිවන් දැක ගන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ දානේ අරගෙන එන කෙනා සෝතාපන්න කරලා යවන්න. ඒකට අවශ්‍ය දහම් ඥානෙ ලබා දෙන්න විතරයි. සෝතාපන්න වෙනකම් බණ කියන්න. ධර්මයේ දරා ගන්න. ගිහියෝ කරන්නේ, ගිහියෝ නෙමෙයි උපාසක උපාසිකාවෝ කරන්නේ පැවිද්දන්ට මහාඟු සේවයක්. මම ඒක නිතර මතක් කරලා දෙන්නම්. පැවිදිලා යන්නේ, පැවිදිලා ඉන්න කාලෙක පිරිස්සොල්ට. එහෙනම් එතනට ගිහිල්ලා පින්වදනේ නිකන් ඉන්නේ නැහැ කවුරුත්. හැම මොහොතක්ම කරන්නේ මොකද්ද? මේ කියපු දේ මළු වලින් ගන්නවා සුද්ධ කරනවා වීසි කරනවා, මළු වලින් ගන්නවා සුද්ධ කරනවා වීසි කරනවා. මං කියන්නේ මහා කාලයක් යන්නේ. දැන් කරන්න ඕන එකත් හොඳටම පැහැදිලිනේ. ආයි බුදුහාමුදුරුවෝ කියන ඉඳන් නෙමෙයි නේද කරන්නේ දැන්? මං කියන්නේ ඒකයි පින්වදින. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දහම් ගුරුවරයා කියලා උන්වහන්සේ දේශනා කළේ. ආයි උන්වහන්සේ කියපු නිසා කරනව නෙමෙයි දැන්. පටිච්ච සමුප්පාදය කියන චේන් එකේ ගාංචු දෙකක් තියෙනවා. එකක් තණ්හාව. අනිත් එක අවිද්‍යාව. ඔය ගාංචු දෙක ගලවන්න බෑ. ඔය ගාංචු දෙක ගලවන්න නම් ඊට මැද්දෙන් තියෙනවා ගාංචු තුනක්. විශේෂයෙන්ම එකක් තමයි සංඛාර. අනිත් එක තමයි උපාදානස්කන්ධ. අනිත් එක තමයි ආයතන. සල ආයතන. ඔන්න ඔය තුනෙන් එකකට ටැප් කරන්න තියෙන්නේ. ඔය තුනේ එකකට තට්ටු කරනවා. තට්ටු කර කර ඉන්නකොට මොකද වෙන්නේ? ඔය ඒවෙන් ගැලවෙන්නේ නැහැ. ගාංචු දෙකෙන් ගැලවෙනවා. දෙහෙනම් තට්ටු කරන්න කාලය ඕනේ. කෙනෙක් සමහර විට අවුරුද්දෙන් තට්ටු කළ ගාංචු ගලවයි. තව කෙනෙකුට අවුරුදු 5ක් යයි. දැන් තට්ටු කරගෙන යනකොට කරත්තේ කඩාවැන්නො මොකද වෙන්නේ? දැන් ඉතින් ඉවරයි. අන්න ඒකයි කියන්නේ තරුණ කාලේ එන්න තට්ටු කරන්නේ. වයසට ගියා ඉන්නවා නම් තව වයසට යන්න දෙන්න එපා. අවුරුදු 20 තමයි හොඳම කාලේ. 15 20 අන්න කාලේ. ආපෝ ඔය සාසරෙන් යන කාලයක්ද ඕක? මේක හොඳට කාලේ ඇඳලා ඉන්න කාලෙනේ. එහෙම තමයි හිතෙන්නේ. කරුමේක මහන්තයිද? ඕක කියන්නේ මේ ක්‍රිස්තියානි අය නම් කමක් නැහැ. ඕක කියන්නේ මුස්ලිම් අය නම් තව කමක් නැහැ. කවුද කියන්නේ? බෞද්ධ කියලා කියාගන්න පිරිස් කියන්නේ. ආහා පොඩි කාලේ මොන අපරාධයක්ද මේ කරන්නේ? අවුරුදු 20යි කොල්ලට. ඕගලන්ට පිස්සුද? එහෙම තමයි අහන්නේ. පොකුරු පිටින් පෙරේතය හැදෙනවා ඉතින්. පොකුරු පිටින් පෙරේතය. ඒකයි මම කියන්නේ පින්වතුනි, තරුණ පිරිස ඉන්නවනම් මම ඔබට පොරොන්දු වෙනවා. මගේ පණ රැකුණොත් මේ ගමන යන්න ඔබට උදව් කරනවා. ශාස්ත්‍රුන් වහන්සේලා දීපු ප්‍රතිඥාවක් ඒක. පණ තියනකම් ඒක කරනවා. මොන මාර්ගඵලයක හිටියත් පණ තියනකම් කරනවා. එහෙනම් ඔබට බය වෙන්න දෙයක් නැහැ. අපිට ඉන්න උත්තම දායක පිරිසක් ඉන්නවා. ඔබ ඒ උත්තම දායක පිරිස ඔබව රකිනවා හැම අතින්ම. මේ හදන ආරාමෙට මේ පොඩි රෝහලකුත් හැදෙනවා. නිකන් හිතලා බලන්න. එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් හැම දෙම ඔබට කරලා දෙනවා. එහෙනම් මහා ශ්‍රේෂ්ඨ දායක පිරිසක් ඉන්නවා. මම ඔබට පොරොන් දෙනවා පණ තියන කල ඔබට ධර්මය දෙනවා කියලා. මේ පැහැදිලි ලෙස මේ ධර්මයේ කතා කරනවා ඔබට. එහෙනම් ආයි ඔබ තරුණ වයසේදී එන්න. ආයි දෙකක් හිතන්න දෙයක් නැහැ. යදම් බිඳගෙන එන මහා අස්තිරාජයෙක් වගේ ඔය බැඳීම් බිඳගෙන එන්න. මහා අපරාධයක් නැත්තම් ජීවිතේට කරගන්නේ. 40 පැන්න කියන්නේ අපරාධේ පටන් ගත්තා. 50 පැන්න කියන්නේ අපරාධේ වැද්දට ආවා. 60 පැන්න කියන්නේ මොකක්ද? පින්වතුනි මේක තට්ටු කරන්න ඕනේනේ. දැන් මලු වල කොච්චර තියෙනවද? දාගත්තුවා. දැන් මේ අද්දවේ විතරයිද තියෙන්නේ? අතීත සංසාරයත් ඉස්සේ දාගත්තුවා තියෙනවා මලු වල. දැන් ඔය හැම එකක්ම මක් කරන්න ඕනේද? සුද්ධ කරන්න ඕනේ. සමහර උත්මයේ ඉන්නවා පාරමිතා පිරිලි විරච්ච ගම මොකද වෙන්නේ? වතුර පාරක් ගැහුවා වගේ තමයි. හේදිලා යන ඔක්කොම මලු ටික. එකක්වත් නැහැ. දරුජිරි හැමදෙරෝ. නේද? සාරිපුත්‍රයන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේට පවන් සලසල ඉන්න වෙලාවේ අරහත්ත්වයටපත් වෙච්ච උතුමෙන්නේ සාරිපුත්‍රයන් වහන්සේ. එක කෑල්ලක් ඇහෙනකොට අවශ්‍ය අර ඔක්කොම ටික තිබුණා, එකක් තිබුණේ නැහැ. අන්න ඒක ආවා. ආපු ගමන් මොකද උනේ? හොදලා ගියා ඔක්කොම. එතර තමයි ඔබටත් කරන්න තියෙන්නේ. ගාංචු දෙක ගැලවෙන්නේ කොයි වෙලාවද කියලා ඔබ දන්නවද? ඒක දන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? තැප්. තට්ටු කරගෙන ඉන්න තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න. මේ දහම් ගුරුවරයාගෙන් ඔබ මේ දැකපු දේ දහම් ගුරුවරයා දේශනා කරන්න කලින් ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂුන් වහන්සේට කතා කළා. මහන්න. භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා ස්වාමීනි මට ඉක්මනින්ම නිවන් දකින්න. පුළුවන් කර්මස්ථානයක් දෙන්න ස්වාමීනි. හිව්වහම මහන්න. මේ රූප නිච්චද අනිච්චද? ස්වාමීනි අනිච්චයි. අනිච්චයි නම් දුකයිද සපයිද? දුකයි ස්වාමීනි. දුකයි නම් සාරයිද අසාරයිද? අසාරයි ස්වාමීනි. එහෙනම් වේදනාව ගැන මොකද හිතන්නේ? ස්වාමීනි ඒකත් එහෙමයි. එහෙනම් සංඥාව ගැන මොකද හිතන්නේ? එහෙමයි. විඥානේ මේ සංඛාරේ විඥානේ. මහන ඔබට හොඳට තේරුණා. දැන් එහෙනම් ගිහලා වැඩේ කරගන්න. හැබැයි මේ යන හාමුදුරුව පටිච්චසමුප්පාද දහම් ගුරුවරයව දන්නේ නැහැ. දහම් ගුරුවරයව දැනගන්න ඕනද පින්වතුනි? දහම් ගුරුවරයව දැනගන්න ඕනෙත් නැහැ. ටැප් කරගෙන ගියා නම් මොකද වෙන්නේ? ගාන්තු දෙක ටුක් ගන්න කඩලා යනවා. දහම් ගුරුවරයව දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් අන්න ධර්මය දන්නවා. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. අන්න ධර්මය දකින්න නම් මොනවද දකින්න ඕනේද? පටිච්චසමුප්පාදය දකින්න ඕනේ. හැබැයි මුල් කාලේ මොකද කළේ? ටැප් කළා. මුල් කාලේ තට්ටු කර කර තට්ටු කර කර තට්ටු කර කර තට්ටු කර කර ගියා. ඔන්න දවස් දෙකකට විතර පස්සේ උන්වහන්සේ ආපහු වදිනවා. ස්වාමීනි මං කලියුතු සියල්ල ඉවරයි. කුල පුත්‍රයෙක් විදිහින් සියල්ල අතහැරලා දාලා වැවිදුනා නම් ඒ වෙනුවෙන් මං කලියුතු සියල්ල කළ ඉවරයි. මං උතුම් වූ අරහත් වේ පිහිටියා. සාතුන් වහන්සේ ඒක සනාථ කරනවා කෙලෙස් දැකලා. ආසියානස යාවිනින් බලන මොනවත් අවි ඉතුරුලා දිනව නැහැ මොකුත් නැහැ. එහෙනම් ඒ කියන එක හරි තමයි. එයා හාමුදුරු අරහතුන් වහන්සේ ඇවිල්ලා කියන්නේ මොකක්ද? උන්වහන්සේගේ අරහත්ත්වය ප්‍රකාශයටපත් කරන මොකද? විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් උන්වහන්සේට ලැබිලා. විමුක්තිය ලැබුණ බව උන්වහන්සේ දන්නවද? ඥාන දර්ශනය. අන්න ඒක ප්‍රකාශයටපත් කරනවා. ඒක ශාස්ත්‍රඥ උන්වහන්සේත් බලලා ඒක සනාථ කරනවා. හරි. එහෙනම් දහම් ගුරුවරයා දැනගෙන උන්වහන්සේ කියන්නේ නෙමෙයි. අනේ ඒකයි කියන්නේ පිළිගන්න. දහම් නැත්නම් එහෙම ඔබට හිතෙයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේසා තේරෙනකම් නිවන් දකින්න වෙන්නේ නැද්ද? කඩන තැන් තියෙනවා. ඒ තැන් ටැප් කරගෙන ටැප් කරගෙන ගියා නම් දන්නේම නැතුව කැඩලා යනවා. පටිච්චසමුප්පාදය කියන්නේ දහම් සාගරයක්. ඒ ඔක්කොම අවබෝධ කරගෙන නිවන් දකින්න ගියොත් එහෙම නිවන් දකින්න වෙන්නේ නැහැ කාටවත්. සංසාරෙත් මැදි. නිවන් දකින්න වෙන්නේ නැහැ කාටවත්. හැබැයි දැන් ඔබට පිඟුතුනි මේ ගුරුවරයා ඔබ දැක්කා. දැන් මේ ගුරුවරයා අද දේශනාවෙන් විතරක් දකින්න බෑ. පහුගිය දේශනා හතරක් විතර එක දිගට අහන්න ඕනේ මේ ගුරුවරයව හරියට දැක ගන්න. දැකගෙන ඒ වගේම ඔබ දන්නවා අහගෙන නයි රෙද්දස්ස දාගත්ත හැටි. එහෙනම් ඒ නයි නැවත හදන්න බැරි හැටිත් දන්නවා. හදන්න පුළුවන් කියලා දාගත්තට හදන්න බැරි බව දන්නවා. හේතුන්ගෙන් හැදිච්ච ඒවා හේතු තියෙනකන් තියෙනව නැති වුණාම නැහැ. එහෙනම් එදා තිබිච්ච දේ ආයි කවදක්වත් හටගන්නේ නැහැ මේ ලෝකේ. එහෙනම් කොහොම කළවත් නැවත වතාවක් මේවා හදන්නේ නැහැ. එහෙනම් මේ මළු වල තියෙන රූප වැඩක් තියෙනවදයි? නැහැ. ඇයි? ඒවා හදන්න බෑ. අයින් කළා. වීසි කළා දැන්. මේ මළු වල තියෙන වේදනා ආයි ගන්න පුළුවන්ද? බෑ. මේ වේදනා ආයි ගන්න බෑ. ඇයි ඒ? හේතුකේ හැදිච්ච ඵල මේ තියෙන්නේ. ඒවා දාගත්තට ඒවා ආයි ගන්න පුළුවන් ඒවා නෙමෙයි. එහෙනම් වේදනා ගන්නත් බෑ. සංඥා ගන්නත් බෑ. සංකාරත් නැහැ. විඥානත් නැහැ. එහෙනම් දැන් මොකද තියෙන්නේ? මේක මේ මළු වල තියෙන එකක්වත් ආයි ගන්න පුළුවන් ඒවා නෙමෙයි. අන්න සිංහතුනි මළු වල තියෙන එකක්වත් ආයි ගන්න පුළුවන් ඒව නෙමෙයි කියන තැන ප්‍රත්‍යක්ෂ කරපු උතුමාට අතීතයේ කියන එක නැතුව ගියා. දැන් උන්වහන්සේට කාලය කියලා එකක් නැහැ. මේ කියන කාලයේ ඔරලෝසු කාලයේ නෙමෙයි. මේ ගත වෙන කාලය ගැන නෙමෙයි මේ කියන කාලය. මේ කාලය තමයි මොකද්ද? කළ දෙයට ආලය. දැන් කළ දෙයට ආලේ නැ නේද පොඩ්ඩක්? කළ දෙයට ආලේ නැත්තම් ඒ උතුමට කාල නැ දැන්. පච්චුප්පන්නයි. පච්චුප්පන්න වර්තමාන කාලයට පාලි කියන වචනේ තමයි පච්චුප්පන්න කියတာ. පච්චුප්පන්න කියලා කියන්නේ පින්වදිනේ ප්‍රත්‍යයෙන් උප්පන්න. දැන් මේ උතුමන්ට තියෙන්නේ මොකක් ඉදරද? ප්‍රත්‍යයෙන් උපදිනවා. හේතුන්ගෙන් හටගන්නවා. කෑමක් අරගෙන දිවේ තියාගන්නවා. ස්වාමීනි රහයිද? රහයි. එච්චරයි. රහ කොහොමද ආවේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් රහක් ආවා. ස්වාමීනි රහයිද? රහයි. රහ නෑ ඇදලා ගන්නවද ළඟට? නෑ. ඇයි? ඒ රහ ආයි ගන්න බෑ. එකම බත් පිඬ එකපාරක් අටේ තියාගෙන එළියට අරගෙන නිකන් දිවට තියලා එළියට අරගෙන. ඒකම ආයි තිබ්බත් අර මුලින් දැවිච්ච රස ගන්න පුළුවන්ද? ඒ වේදනාව ආයි ගන්න පුළුවන්ද? බෑ. හිතේ යන්නේ ඒ වගේ නේ කියලා. ඒ වගේ. හැබැයි ඒක නෙමෙයි. වේදනා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත් එක. වේදනා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නะ. කොහොම කළවත් විඥානික මේ මායාවට මේ වායි හදන්න බෑ. එහෙනම් උන්වහන්සේ පච්චුප්පන්නයි. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න. අද කතාවට කියන්නේ මොකද්ද? අද ධර්මයේ මේ සමහර පිරිස් කතා වෙන දේක් තමයි. අතීතයේ ගෙවිලා ඉඳලා. ඒකෙන් ඇති වැඩක් නෑ. අනාගතේ ඇවිල්ලා නෑ. ඒකෙන් ඇති වැඩකුත් නෑ. වර්තමානයේ එනේනේව නැති කර කර නැති කර කර නැති කර කර යන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඔය කියන කතාවයි මේ රහතන් වහන්සේ කාලයෙන් සොයාත්තයි කියන කතාව ඇතුළ ලොකු වෙනසක් පේන්නේ නැද්ද ඔබට? අතීතයේ ගෙවිලි ඉවරයි ඒකෙන් වැඩක් නෑ කියලාද කියන්නේ? ඒ අනිත්‍ය දාගත්තොත් තමයි උතන්ට අතීතයේ ගෙවිලි ඉවරයි කියලා ගන්න. අනිත්‍ය නෙමෙයි මොකද්ද? අනිච්ච. හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත ඒවා නැවත හටගන්නේ නැහැ. කොච්චර බලාපොරොත්තු තියාගත්තත් නැවත හටගන්නේ නැහැ ඒවා. හේතුන්ගෙන් හටගත්ත හේතු තියෙනකොට තමයි තිබුණේ නැන් නැහැ ඒක. දැන් ඒක නැහැ. එහෙනම් මේ මොහොතේ එන ඒවා මොනවද? පච්චුප්පන්නයි. ප්‍රත්‍යයෙන් උපදිනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා. වේදනාවක් නම් ඔච්චරයි. දැන් එන එක මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආනේ සැප, හරිෂෝ, ලංකලා අල්ලගල ලංකර ගන්න ඕනේ කියනවාද? නැහැ. ඇයි? දැන් අර ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙලා තියෙනවා උන්වහන්සේ. අල්ලලා ලංකර ගත්තට වැඩ නැහැ. ආයි හදන්න බෑ. ඔන්න ඕකේ තමයි ප්‍රත්‍යක්ෂතාවයට එන්න තියෙන්නේ. උප ආදාන කරාට වැඩක් නැහැ. ඇයි? අනිච්ච දෙයන්නේ උපාදාන කරන්නේ. හේතුවකින් හටගත්ත දෙයන්නේ උපාදාන කරන්නේ. ඉතින් හේතුවකින් හටගත්ත දෙයන්නම් උපාදාන කරන්නේ. අල්ල ලං කරගන්නේ. ආයි ඕක විඳින්න පුළුවන්ද කවදාවත්? ආයි විඳින නම් ඒ හේතු ටික ඔක්කොම හැදෙන්න ඕනේ. මේ නැවත මම මේ ඔබට තේරුම් කරන්නේ මේ දේ. ඒ වේදනාව අල්ලලා ලං කරගත්තා නම් ඒක ආයි ඕන්නම් මොකද්ද කරන්න ඕනේ? ඒ හේතු ටික ආයි හදන්න ඕනේ. කාටද පුළුවන්? ඒ හේතු ටික ආයි එහෙම්මම හදන්න. ළමයෙක් මැරෙනවා. ඒ අම්මා කියනවා අනේ මට ඒ ළමයාම ඕනේ. දැන් අනුකම්පා හිතලා ඒ ස්වාමි පුරුෂයා. ඒ ළමයාවම හදන්න උත්සාහ කළොත් එම් පුළුවන් වේද? ඉතින් එහෙනම් පුළුවන් වෙන්නේ නැහැ හද්දේ. තමන්ගේ කැමැත්ත හැදිච්ච ඒවල පුළුවන්ද? නෑ. ඒ ළමයෝ මායි හදන්න බෑ. හැදුනා නම් හැදුනා, ඉවරයි ඒක. මෙහෙමයි, සංඥාවේ ප්‍රශ්නයක් නෑ. සංඥාව තිබ්බේ නැත්නම් ජීවත් වෙන්න බෑනේ. සංඥාවේ උපාදාසය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සංඥාව කියන චෛතසිකයේ හිත, මේ චෛතසිකයේ ආවේ නැත්නම් හිතට ජීවත් වෙන්න පුළුවන්. විසාකාව එනකොට බුදුහාමුදුරු කියනවා, විසාකාව මොකද මේ අවේලාවේ කොණ්ඩේ දෙමාගෙන අඳුරගත්ත නේද? කොහොමද අඳුරගත්තේ? සංඥාවද? හැබැයි සංඥා උපාදාන කරන් ඉන්නවද බුදුහාමුදුරු? සංඥා උපාදාන කරන් ඉන්නවද? නැහැ. සංඥා තියෙනවා. රෝස මලක් පිළිබඳ සංඥාවක් තියෙනවා. එහෙනම් ඒ රෝස මලක් ඇහි ගැටුණාට පස්සේ ඒකට වීමකුත් දැනෙනවා. වේදනා කියන්නේ ඒකටනේ. ඇහැයි රූපය, ඇහැයි රෝස මලයි එකට ගැටෙන වෙලාවේ චක්කු විඥානය ඕකට බහිනවා. ඒක විපාකයක්. කාටවත් නවත්තන්න බෑ ඒක. ඒක විපාකයක්. ඇහැ නිරුපද්‍රිත නම් රූපෙකුත් තියෙනවා නම් ඔය දෙක ගැටෙන තැන විඥානයක් බහින එක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. හොඳ බෑස. මේ දෙක වැහලා ඉන්නකොට. හැබැයි මනෝ විඥානය සක්‍රියව තියෙන්න ඕනේ. නිකන් බෑ. ඒ කියන්නේ මේ හිතක් හැදිලා යන ගමනක් තියෙන්න ඕනේ. නැත්නම් එහෙම මේ සිහින තියලා ඉන්න වෙලාව ඇත් දෙක ඇරලි ඉවරලා ඉස්සරහින් රෝස මලක් තියෙනවා. දැන් ඇහැ නිරුපද්‍රිතව තියෙනවා, ඇහි බෝලෙත් තියෙනවා පේන්නේ. රෝස මලත් ඇහැ ගාවට ගලා. ඇහුවොත් එහෙම මේ ඔබ සිහින තියලා ඉන්නකොට මම මෙහෙම එකක් කළා මතකද? නැහැ. ජව නැගින්නේ නැහැ. ඇයි ඒ? ජව නැගින්නේ නැති වෙන්න අති පරිත්තාරම්භන කියන සිත් පරම්පරාවක් තමයි එතන යන්නේ චිත්ත වීතිය. සිහිනතු ඉන්නේ හින්දා. ජවන ගන්න බෑ. එහෙනම් දැන් මතක නැහැ. වේදනා සංඥා නැගෙන්නේ පළවෙනි ජවනයේදී. ජව නැගෙන්නේ නැහැ අති පරිත්තාරම්භන චිත්ත වීතිවල. එහෙනම් දැඩි නින්දක ඉන්නකොට හෝ සිහිනතු වෙලා ඉන්නකොට හෝ ඒව නැගෙන්නේ නැහැ. නැත්තම් ගොඩාක් ඈත තියෙන එකක් බලන් ඉන්නකොට දැන් රෝස මල තියෙනවා මහා ඈතක. ඒ රූපයයි ඇහැයිත් ගැටෙනවා. නමුත් ජව නැගෙන්නේ නැහැ. වේදනා සංඥා නගා ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ වේදනා සංඥා වලට කරන මොකද්ද? උපාදානයි. එහෙනම් මේ දෙකක්. මතකේ තියෙනව නෙමෙයි. මතක් කරනවා. මතක් කරන එක කරන්නේ කවුද? ඒක මන විසින් කරන වැඩ පිළිවෙල. මනට පුළුවන් මෘත කයේ තියෙන ඕනෙම එකකට ඕනෙ වෙලාවක පණ දෙන්න. බලාපොරොත්තු වෙන එක. මෘත කයේ තියෙන ඒවා තියෙන ඕනේ තරම්. මෘත කය කියන්නේ මොකද? මතකයේද? නෑ. නයි කියලා කිව්වේ ආසන්නයට ඇදලා දාගත්ත ඒවා. අනේ මෘත කයේ තියෙන ඔක්කොම නාම ගොත්ත. ඔය කියපු උපාදාන කියලා කියන ඒවා, උපාදානස්කන්ධ කියන ඒවා නාම ගොත්තයන්ගේ උපගුලකයක්. ඔක්කොම නාම ගොත්ත ගත්තොත් උපාදානස්කන්ධ ඒක ඇතුලේ තියෙනවා. හැබැයි උපාදානස්කන්ධ ගත්තට නාම ගොත්ත ඔක්කොම ඒක ඇතුලේ නැහැ. ඒ කියන්නේ නාම ගොත්ත කියලා කියන්නේ උපාදානස්කන්ධයන්ගේ උපගුලකයක් නෙමෙයි. නාමගොත්ත ඔක්කොම නාමගොත්ත. මොකද්ද එතකොට වෙන්නේ? ඔක්කොම නාමගොත්ත අල්ලල ලං කරගෙන රෙද්දස දාගත්ත නයි මොකුද? අන්න උපාදාන. ඒවුන් තමයි කන්නේ. නාමගොත්ත කන්නේ. එතකොට රහතන් වහන්සේට රෝස මල දැක්කම ඒක ලස්සනයි කියලා දන්නවා. අන්න චාපාල චේති රමණීයයි නේද කියලා බුදුහාමුදුරුවෝ අහන්නේ. ලස්සන දේ ලස්සන බව දන්නවා. දැන් උන්වහන්සේට හොඳ පැණි රස කැවුමක් දීලා ඇහුවොත් එහෙම ස්වාමීනි පැණි රසයිද? ඔව් රසයි. එහෙම එකක් නැහැ. කම්පයා කරන්නේ. කම්පයා කරන්නේ කවුද? බලාපොරොත්තුකාරයෝ. බලාපොරොත්තුකාරයෝ තමයි හැමදෙයක්ම කම්පයා කරන්නේ. දැන් ඔබ කිව්වොත් එහෙම දැන් මේ අපිවත් කම්පයා කරනවා. ඒ අපි කියලා කිව්වේ මේ ධර්මදේශකයන් වහන්සේලාවත් කම්පයා කරනවා. ඒ හැටි පුදස්ජන මිනිස්සු ගොඩක් දුරට ඔය හැටික් ඕක. හැමදෙයක්ම කම්පයා කරනවා. කවුරුත් ලස්සනයි කියලා කියන්නේ නැහැ නේ. අනේ නේද ඔයා රෙඩන ලස්සනයිනේ. අර ධග්ගල කම්පයා කරනවා. මොකද චිත්ත මනෝ මානසං හදයන් පන්දරම් මනෝ මනායතන මනේන්ද්‍රියන් ඔහොම යන ක්‍රමයක් තියෙනවානේ. පාරිසුද්ධ චිත්තෙන් නෙමෙයිනේ කටයුතු කරන්නේ. හැමතිස්සෙම බලන් ඉන්නේ මක් කරන්නද? මයින්න. මයින්නේ කොහොමද මයින්නේ? වටින කමක් දීලා. හැමතිස්සෙම මයින්නේ වටින කමක් දෙනවා. චිත්ත මනෝ වෙන්නේ මැනගෙන. ඊළඟට මානසං කියන්නේ මොකද්ද? මැනගත් ඔක්කොම එකතු කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හාද වෙනවා. හදයන් පණ්ඩරම් පිහිය පනපවාගෙන යනවා කියලා කියන්නේ පණ්ඩරේ තියෙනවා. තව ටිකක් හොඳට මේ මේ මේ ලං වෙනවා. ශක්තික ශක්තිමත් කරනවා. පිහියට පන පෙව්වම තමයි පිහිය ශක්තිමත් වෙන්නේ. පණ්ඩරම් ඊට පස්සේ තමයි මනෝ මන ආයතනම් මනේන්ද්‍රියම් මනෝ විඥානම් කියන தත්ත්වයට යනකම් මේ මේ ආගන්තුක උපක්ලේශයන්ගේ අර පාරිසුද්ධ චිත්තය කහට ගන්නවා. රහතන් වහන්සේට දෙන්නේ මොකද්ද? පාරිසුද්ධ චිත්තයක්. උන්වහන්සේට ආයේ ඕම් මේ මනමන බලන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මොන වටිනකමකින් බලන්නද? මොකද්ද උන්වහන්සේ මේ ලෝකේ දින වටිනකම? දැන් කෙනෙක් ලස්සන කියන එක වටිනවා කියලා හිතාගත්තොත්. දැන් කොහොමද කරන්නේ? ලස්සන කියන එක වටිනවා කියලා හිතාගන්නවා. හිතාගත්ත ගමන් කාවරි දැක ගමන් මොකද වෙන්නේ? අන්න දැන් මම මන්න. මොකද පරාදී අතේ තියන් ඉන්නේ හැමතිස්සෙම. මොකටද? දැන් මම එහා ගෙදර නංගිව මේකට දැම්ම මෙහා ගෙදර නංගිව මේකට දැම්ම එහා ගෙදර නංගි පල්ලෙහා ගියා දැන් කියනවා මොකද්ද එහා ගෙදර නංගි වටවල ලස්සනයි අන්න අර කියනන ඕගල දැක්කද මැනගත්ත හැටි හැමදේම තරාදී අතේ තියාගෙන ඉන්නේ පුතක් ජන මිනිසයා මේක පුද්ගලියොත් ඉතින් ඔය පොඩ්ඩක් අඩුයි අරහතුන් වහන්සේගේ ඇත්තෙම නැහැ මේ මාර්ගේ යනකොට තින්ගොදරි මයින්න දෙයක් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ මේ ආහාර ලෝකෙ මොනවා කියලා වටිනකමකින් අල්ල ගන්න හුස්ම ගන්න එකත් මහා දුකක් ඉදිරියට දැන්න උත්තරමයකට මේ ලෝකෙ මොනවද දැන් වටිනවා කියලා අල්ලගන්න තියෙන්නේ. නයි. නයි කිව්වේ මොනවද? උපාදාන. අර දේවල් උපාදාන. දැන් මෙහෙමනේ දැන් මං කියවන කුලක දෙකක් තියෙනවා. මහා කුලකේ තමයි මොකද්ද? නාම ගොත්ත කුලකේ. ඒ නාමගොත්ත කුලකයේ දින උපකුලකයක් තියෙනවා මොකද්ද? උපාදාන නාම රූප. උපාදාන කරගත්ත නාම රූප. දැන් මොකද කරන්නේ? අර නාම රූප වල උපාදාන කැලල ගලවල අර ඔබ ඇඳුමක් ගන්න ගියාම ඇඳුමට හයි කරලා තියෙන කාන්දාන් ලොක් එක. ඒකට රයින වලට කීකී ගන්න. ඒ ඇඳුම මිලදී ගන්නකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක අර මැෂින් එකකට අදලා ගලවනවා. ඔන්න ඕක තමයි ඔබට කරන්න තියෙන්නේ. රූපං අනිච්චා කියලා මොකද කරන්න තියෙන්නේ? රූපෙට දාලා තියෙන ලොක් එක. ආන්ගේ ලොකේ ගලවනවා ගලවල වීසි කරනවා වීසි කරන්නේ කොහෙටද නාමගොත්ත කොටට නාමගොත්තයන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ උපාදාන කරගත්තොත් තමයි ප්‍රශ්නේ එහෙනම් රහතන් වහන්සේටත් සාත්‍රුන් වහන්සේටත් ඕනෙම මොහොතක නාමගොත්තයක් අල්ලන්න පුළුවන් උන්වහන්සේ ඒ ගැන අරමුණු කරනකොටම ඒ අරමුණු කරන්නේ මනෙන් ඒ මනට ඒ ශක්තිය තියෙනවා උන්වහන්සේට පුළුවන් අතීත සංසාරයක් අරමුණු කරන්න ඕන. ඔබට පුළුවන් මතක ඇති කාලයක් අරමුණු කරන්න. සමහර වෙලාවට ඔබට මතක නැහැ දෙයක්. ඔබට පුද්ගලයෙක්ව මතක නැහැ. දැන් යාළුවෙක් කියනවා ඔබට මතක නැද්ද බං අර අපිට හිටපු අර සර් බං අර කකුල පොරක ගහන්නේ ආදිවාසීන් කියනවා. කොච්චර කරාම මතකෙට එන්නේ නැහැ. ඊට පස්සේ යාළුවෙක්ව මතක් කරනවා. දැන් උඹට මතකද අර අරුව මතකද? ඔන්න අහනවා. ගියපු ගමන් මොකද වෙන්නේ? උඹට මතකද ඒ ඒ ඒකව ඉස්කෝලෙන් පෑන්නේ දවසක්? ඔන්නාව මතකද? දැන් මොකද උනේ මේ? මේ ඔක්කොම යන්නේ මේ එකක් එකක් කරහා අරමුණු කර කර අරමුණු කර කර බලනවා. අතන්ට අඩිය තියලා බලනවා. මෙතන ඉඳලා බැලුවොත් පේයිද? ත්‍රිපාද කන්ද පේනවනේ සමහර ගම් වලට. ඈ? පුතේ එන්න මෙතනට පේයිද බලන්න. කතා කරනවා. බැලුවාම පේන්නේ නැහැ. මෙතන පේන්නේ නැහැ. යන් අතන්ට බලන්න. තන ඉතින් ඉඳලා බලනවා. ඒත් දෙවුන් නැත්තම් තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලනවා. ආන් දැන් පේනවා. ඔන්න ඔය ක්‍රම වේදයක් තමයි මනේ යන්නේ. ඒක උපාදාන ස්කන්ධයක් වුණා නම් ඉක්මනට එනවා. එනවා. උපාදාන ස්කන්ධයක් වුණා නම් නලාව බිමින තැනින් මොකද වෙන්නේ? තුස් ගාලා ඩක් ගාලා මතු වෙලා එනවා එයා. ඒකවලදී ළඟදී වෙනදී හැමදේම උපාදාන. ඒක ළඟදී ඔක්කොම මතකයි. නැහැ. ඔබ කුමුරක් කපලා ගොයන් කපල ඉවර වෙලා වී ගොඩ ගහනවා වී මලු ගොඩ ගහලා මේ කන්නේව දානවා ඊළඟ කන්නේත් එනවා ඊළඟ කන්නේවත් ගොඩ ගහනවා දැන් යටම තියෙන මල්ල ගන්න ලේසිද ඔබට යටම තියෙන මල්ල ගන්න නම් උත්සාහ කරනවා මල්ල ඇදලා ගන්න අපිදම එක හට්ටියකට වී ගහලා තියෙන්නේ වී මලු මේව දැකලා තියෙනවද ඔබ නන්දනොල හිටියද ලංකාවේ හිටියනේ නේද එතකොට මොකද වෙන්නේ යටම තියෙන මල්ල ඇදලා ගන්න try කරනවා ඇද්දට එන්නේ නැහැ අර බර ඔක්කොම වැහලා තියෙන්නේ හැබැයි උඩ එකක් ඇද්ද ගමන් ටක් ගාලා එනවා හැබැයි පොඩ්ඩක් ඇදලා මැද්ද එකක් ඇදලා ගන්නවා ඉස්සෙල්ලා අර ටික අස් කරලා එහෙම කරලා මැද්දක් ගන්නවා ඒක ගත්තට පස්සේ සමහරවිට අරක ගන්න පුළුවන් අන්න එහෙම ක්‍රමවේදයක් කියන්නේ උඩින් වැහලා තියෙන එක නිසා ආයාසකින් ඕනේ අර වගේ දේක් මතක් කරන්නේ දැන් ශාස්ත්‍රුන් වහන්සේලා ශනේන් මතක් කරන අද්දව කෝටියා උන්වහන්සේලාගේ සමාධිගත ක්‍රමවේදයකට උන්වහන්සේලා අරමුණු කරපු ගමන් උන්වහන්සේලාගේ ඒක බහැලා එනවටක් ගාලා ඒකයි නාම ගොත්තන් නැචීරති නම් ගොත් දිරන්නේ නම් ගොත් කොහෙද තියෙන්නේ කියලා ඇහුවට කියන්න දැනගොත් නැහැ විඥානේ ඇසුරු කරගෙන තියෙනවා මිස විඥානේ මත විහිදලා නැහැ ඔය දවසක් අපි කතා කළා ඒ ගැන විඥානේ මතමකුත් නැහැ විඥානේ කියන්නේ හේතුක ඵලයක් මොහොතින් මොහොත ඩග්ගල ඉවරයි විඥානේ ඉවරයි ඒක මොහොතකින් විඥානේ ඉවරයි ඒව මත කොමුකුත් තියෙන විදිහක් නැහැ ධර්මයේ හොඳට මතක් කරන මතක් කරලා අනවශ්‍ය දේවල් ඉක්මනට මේ මතකෙට එන්නේ මෙහෙමයි උපාදානිත කොටස් තියෙනවනේ ඒ උපාදානිත කොටස් වලින් තමයි හැමදෙස්ම ඒ මොකද එයා ලං කරලා ඇදලා දීලා තියෙනවනේ දැන් ඔබ දෙයක් මතක් කරන්න ගත්තා දැන් ඔබ හිතන්නේ මෙහෙම ඔබ යාළුවෙක්ව මතක් කරන්න ගන්නවා සමහර වෙලාවට ඒ යාළුවව මතක් කරන්න ගනිද්දී ඒ යාළුවා හා සම්බන්ධ උපාදාන දේවල් තියෙනවනම් එහෙම යාළුවට කලින් බහින්නේ කවුද උපාදාන අන්න ඒකයි ප්‍රශ්නේ දැන් ළමෙක් පාඩම් කරනවා නෑ විභාගයට ලියනවා විභාගයට ලියනකොට එක පාඩමක් තිබුණා ඒ පාඩම කරන වෙලාවේ එයා ආසම කරන ගෑනු ළමයා ඇවිදilla එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා ගියා දැන් මේක මොකද උනේ තදින්ම හිතර කාම වැදුණා මොකද මේ ළඟින් ඇදලාම දාගත්ත මල්ලට දැන් ළමයා එක්සෑම් එක ලියනකොට දැන් ළමයා ප්‍රශ්නේ ලියනකොටම ළමයාට මතක් වෙනවා මොකද්ද අර තැන තමයි මේක දැන් මතක් කරන්න ඕනේ හැබැයි අරක මතක් කරන්න කලින් මොකද වෙන්නේ අර උපාදාන කරගත්ත එක ඒක තමයි බයින්නේ විනාඩි 5ක් විතර හොඳුරු ලෝකේ ඉඳලා ඉවරලා ලියනකොට වෙල් එක ගාලා ඉවරයි මෙන්න මේවා හොඳට අවබෝධයට ගන්න. දැන් ආයේ ඔබට පින්වදිනේ ආයේ මේ එහෙයි මෙහෙයි යන දෙයක් නැහැ. සියල්ල සහසුද්දෙන්ම අරගෙන යන්න. සියල්ල සහසුද්දෙන්ම අරගෙන යන්න. හොඳට දැනගෙන මේ ගමන යන්න. මෙන්න මේක තමයි ඔබගේ හිතේ ස්වභාවය. ඕන එකක් කොහොම කෙරෙනවද කියන එක ගැන සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදයට. ඔබට දෙයක් හිතෙන්නේ කොහමද? නයි කොහොමද මළු වලින් එළියට එන්නේ? ඔය ඔක්කොම ක්‍රමවේදේ ওই විදිහටයි කෙරෙන්නේ. දැන් මම ඔබට තව එකක් කතා කරනවා. වෙලාව ගිය හරියද? දැන් එක තැනක් ටැප් කරලා එක තැනක් තට්ටු කරලා කඩන විදිහක් කතා කරගත්තා. තව තැනක් සාස්ත්‍රුණ වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි මට ඉක්මනින්ම අරහත්ත්වයට පත් වෙන්න කමඨහනක් දෙන්න. මහණ. මේ ඇහැ නිච්චද අනිච්චද? අනිච්චයි ස්වාමීනි. මේ රූපය නිච්චද අනිච්චද? අනිච්චයි ස්වාමීනි. මේ චක්කු විඤ්ඤාණය නිච්චද අනිච්චද? අනිච්චයි ස්වාමීනි. චක්කු සංපස්සය නිච්චද අනිච්චද? අනිච්චයි ස්වාමීනි. චක්කු සංපස්සය වේදනාව නිච්චද අනිච්චද? අනිච්චයි ස්වාමීනි. එහෙනම් කණ ගැන මොකද ඔබට හිතෙන්නේ? ඒකමයි. ඔන්නෝම විස්තරයක් කරනවා. පලායතනය විස්තර කළාට පස්සේ මහන්න ඔබට හොඳට තේරිලා තියෙන්නේ. දැන් ගිහිල්ලා වැඩේ කරගන්න. ඔන්න සති විතර පස්සේ එනවා. සති විතර පස්සේ ඇවිල්ලා කියනවා මොකද්ද? ස්වාමීන් වහන්සේ මං කළ යුතු සියල්ල කළ ඉවරයි. මං අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා. එහෙනම් දැන් බලන්න කොතනද දැන් එහෙනම් උන්වහන්සේ ඒ සතිය තිස්සේ මොකද්ද කරලා තියෙන්නේ? තට්ටු කළා. දැන් කොහෙද තට්ටු කළේ? ආයතන වලට තට්ටු කළා. ආයතන වලට තට්ටු කරගෙන කරගෙන කරගෙන යනකොට උරිණු යටින් ටොං ගල ගල වෙනවා. දන්නේ නැහැ නේද? දැන් ආයතන වලට තට්ටු කරන්නේ කොහොමද? ඔන්න ඔක දැන් හොඳට තේරුම් ගන්න. ඔය සලායතන ආයතන කලේ කවුද? මේ නිකන් දිවිත් ඒවා. ආයතනයක් කියන්නේ මොකද්ද? ආයස්ථානයක්. එකතු කරන තැන. ආයස්ථානයක්. මොනවද මේ එකතු කරන්නේ? ඔට්ටපාළු එකතු කරනවා. මේ එකතු කරන ඔට්ටපාළු. ඇයි ඔට්ටපාළු එකතු කරන්නේ? ඇයි උඩේ රබර් කඩයක් දාගත්තනේ? කවුද? විඤ්ඤාණය රබර් කඩයක් දාගත්තා. දැන් මොකද කරන්නේ? විඤ්ඤාණය රබර් කඩයක් දාගත්තට පස්සේ ගෝලිය ටික මොකක්ද දැන් කරන්න ඕනේ? ඔට්ටපාළු එකතු කරන්න ඕනේ. එනේ එනේ වැන් එකතු කර කර එකතු කර ගන්න ඕනේ. මොකට අනුවද ගන්නෙ? දැන් මේ එකතු කරන්නේ ලී කැලිද? ඇයි? අරය දාගත්තේ මොකද්ද? රබර් කඩයක්. එහෙනම් දැන් එකතු කරන්න ඕනේ මොනවද? ඔට්ටපාළු රබර් එකතු කරන්න ඕනේ. දැන් අර 6 දෙනා 5 දෙනත් එකතුලා මොනවද කරන්නේ? අර දාගත්ත කඩේට ඕනේම එකතු කරනවා. එයා දාගන්න සීලර කඩය. දැන් මොනවද එකතු කරන්නේ? ඈ දැන් සීලර බඩු එකතු කරනවා. උඩේ කෙනා කුළුබඩු කඩයක් දාගත්තොත් මොකද කරන්නේ? දැන් එයා කුළුබඩු එකතු කරනවා. ඔය 6 දෙනත් එක්ක ඕක තමයි කරන්නේ එතන ඉඳගෙන. 5 දෙනත් එක්ක. ඔය 5 දෙනාම වැඩ කරේ නැත්නම් එහෙනම් මොකද කරන්නේ? අරය තනියෙන් වැඩ කරගන්නවා කඩේ. එහෙනම් කඩේ දානවා එකතු කරනවා ආයි දා ගන්නවා ආයි එකතු කරනවා ආයි දා ගන්නවා ආයි එකතු කරනවා ඕක තමයි කරන්නේ. ඔන්න බලනවා දැන් මේ එකතු කරන අයදී හැ. ඔය එකතු කරන ක්‍රියාවලිය දැක්කට පස්සේ හිතෙනවා හානේ මම බලනවානේ. මේ මට පේනවානේ. ඔන්නෝම හැඟීමක් එනවා. දැන් ඔබට හැඟීමක් එනවනේ මේ මට පේනවා. ආ මට හොඳට පේනවා ඒක. දැන් ඔහොම හැඟීමක් තියන්නේ ඇයි? මේ කතන්දරය ගැන හරියට දන්නේ නැති හින්දා. මට පේනවා කියලා හැඟීමක් තියන්නේ. දැන් හොඳට බලන්න. මේ ඇහැ මගේද? මේ ඇහි අයිතිකාරයා කවුද? එකින් එක අරගන්න. මේ ඇහි අයිතිකාරයා කවුද? දැන් බුදුහාමුදුරුවෝ කිව්වා ඇහැ අනිත්‍යයි කියලා. ඇහැ අනිත්‍යයි කිව්වා ඇහැ දිරල යන්නේ හින්දාද? අනේ නෑ. ඊට වඩා මහා ගැඹුරු තේරුමක් තියෙනවා උතන. ඇයි ඇහැ අනිත්‍යයි කිව්වේ? මොකද්ද ඇහි දින අනිත්‍යකම? හේතුක ඵලයක්. ඇහැ කියන්නේ මොකද්ද? හේතු ලක්ෂ ගානක ඵලයක්. ඇහැ. ඇහත් අනිච්චයි. රබර් කඩේ කාට ඕන විදිහට ඇහැ වැඩ කරන්නේ නැහැ. ඇහත් අනිච්චයි. අරේ හදාගත්තට වැඩක් නැහැ. ඇහත් අනිච්චයි. ඊළඟට ඇහෙන් බලන රූපේ මොකද්ද? ඒකත් අනිච්චයි. ඇයි ඒකත් මේ අපිට ඕන විදිහට හැදෙන එකක්ද? නැහැ. ඒකත් හේතුක ඵලයක්. ඇහැ හැදෙන්න හේතු 1000යි. නොදට අවබෝධයට ගන්න. රූපය හැදෙන්න හේතු 1000යි. එහෙනම් ඇහැයි රූපයයි හැදෙන්න හේතු 2000යි. දැන් පේනවද? දැන් පේන්නේ නැහැ. තාම පේන්නේ දෙන්නේ නැහැ. තව තියෙනවා. දැන් උදන්ද බහිනවා කවුද? චක්කු විඥානේ බහිනවා. චක්කු විඥානේ කියන්නේ මොකද්ද? ඒකත් හේතුක ඵලයක්. විඥාන කියන්නේ නාම රූප හේතුෙන් හැදෙන ওই විඥානේ. ඇහැ රූපය එකතු වුණ නැත්නම් කවදාකවත් විඥානේ පහළ වෙන්නේ නැහැ උතන්ට. එහෙනම් ඒකත් හේතුක ඵලයක්. එහෙනම් ඔය තුනේම එකතුව අරක හැදෙන හේතු 1000යි මේක හැදෙන හේතු 1000යි මේක හැදෙන හේතු 1000යි දැන් හේතු කීයයිද? 3000යි. ඔය ඔක්කොම එකතු වෙලා ඕක ගිහිල්ලා මනේ වදිනවා. චක්කු සම්පස්සේ කියන එක හට ගන්නවා. ඒකත් මොකද්ද? හේතුක ඵලයක්. ඒ සම්පස්සේ හටගත්තට විතරක් හරියන්නේ නැහැ. සම්පස්සජ වේදනාවෙ ඉන්න ඕනේ. ඔය සම්පස්සේ හටගත්ත ගමන් රබර් මුදලාලි දන්නවා. ඔට්ටපාලු ගෙනල්ලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ඔට්ටපාලු ගෙනාපු බව දැනෙන්නේ අරගේ වැදුනහම වීමක් දැනෙනවා. වීමක් දැනෙනවා. ඕක සැපවීමක් වෙන්නේ කොහොමද? මූ ගෙනල්ලා දෙන ඔට්ට පාළුණා. මූ ගෙනල්ලා දෙන පොල්ලෙලිනා. දැන් මොන වීමක්ද දැනෙන්නේ? දැන් දුක් වීමක් දැනෙනවා. දැක්කද වෙන්නේ නැති. ඉතින් කඩේ දැම්මේ නැත්තම් මූ මොනවා ගෙනහම්මකෝ? දැන් තේරෙනවද මේ වැඩ පිළිවෙල? අර උඩ කඩේ දාලා තිබුණ නැත්තම් විඥානයේ විසින් කඩේ දාලා තිබුණ නැත්තම් දැන් මූ පොල්ලේ දිහා මොන මගුල ගෙනහම්මකෝ? ඇලෙනවා ගැටෙනවද? නෑ. ඇලෙන්න ගැටෙන්න හේතුවක් නෑනේ. එහෙනම් ලස්සන රූපයක් බලන්න කියලා දොර ඇරියා. බලනකොට මූණ පිච්චිච්ච ගෑනු කෙනෙක් ඉන්නවා. ගාල බසට පයින්නවා. ඇයි ඒ? ඉතින් කඩේ දාගෙන ඉවර වෙලා බඩු ටික බැලුවා. වීම දැනෙනකොට මොකද උනේ? දුක් වීමක් තමයි දැනුනේ. එහෙනම් රහතන් වහන්සේට ඔයක නෑ. හේතුව මොකන්ද? කඩේ දාන්නේ. කඩේ දැම්මේ නැත්තම් ආයතන කියන ඒවා නෑ. ඔය ක්‍රියාවලිය වෙනවා. දැන් මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. මේ ආයතනයි දැන් මොකද සාස්ත්‍රුන් වහන්සේට ආයතන නෑ. සලායතන නිරෝධයි සාස්ත්‍රුන් වහන්සේ. ඇහත් තියෙනවා රූපත් තියෙනවා චක්කු විඤ්ඤාණත් පහළ වෙනවා ස්පර්ශයත් පහළ වෙනවා වේදනාත් පහළ වෙනවා. හැබැයි ඔය ටිකට සාස්ත්‍රුන් වහන්සේගේ ඔය ටිකට ආයතන කියන්නේ නැහැ. සේක පුද්ගලයන්ගේ ඔය ටිකට තමයි මොකක් කියන්නේ? ආයතන කියලා කියන්නේ. ඇයි සේක පුද්ගලයන්ගේ ඔය ටිකට ආයතන කියලා කියන්නේ? එකතු කරනවානේ. රහතන් වහන්සේ එකතු කරන්නේ නැහැ. දැන් එකතු කරන්නේ ඇයි? උඩ මොකක් දාගත්තේ හින්දාද? කඩේ දාගත්තේ හින්දා. උඩ කඩයක් දාගත්තට පස්සේ ඒකට අදාළ ඒවා આવොත් සතුටුයි. එහෙම නැත්තම් දුකයි. අක්කොද කඩේ දාන්නේ අවිද්‍යාවෙන් දන්නේ. කඩේ හදාගන්නේ අවිද්‍යාවෙන් දන්නේ සංකාර වැඩලා. නේද? කඩේ හදාගන්නේ මොකද? අවි සංකාරයෙන් හදන්නේ හැමතිස්සෙම කඩේ. හැම මොහොතකම කඩයක් තියෙන මොකක් හරි. කලේ කියන එක එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට විතරක් නෙමෙයි. එකම එක්කෙනාට එක එක මොහොතටත් වෙනස්. එක මොහොතක රබර් කඩයක් අනිත් මොහොතේ සිල්ලර කඩයක් අනිත් මොහොතේ තව වෙලවලු කඩයක්. දැන් මේ උදාහරණ අරන් දෙන්නේ වැයි. හොඳට මේක තේරුම් ගන්න. සමහරවිට මේ අද මේ දේශනාව විතරක් අහලා මේක තේරුම් ගන්න බැරි වෙයි. අතීතයේ තිබු දේශනා තුනක්වත් අරුම ධර්මයේ අහන්න කන්සෙකටිව්ලි. ඒ අහනකොට අහනකොට තේරෙයි මොකද? මොකද මේ මහා ගැඹුරු දහම් සාගරයක් ලිහිල් කරගෙන යන්නේ. මොකද තේරෙන්නේ මට මේකෙන් කරගන්න ඕනේ පැවිද්දට එන අය කරන්නේ මොකද්ද කියලා දැනගෙන ආ යුතුයි. අන්න ඒක හදලා දෙන එක තමයි මේ කරන්නේ. ඊට පස්සේ ආයි මම් මලත් ප්‍රශ්නයක් දිනවද? නෑ. ඇයි? කරන්නේ මොකද්ද කියලා දන්නවා. මොකද මං හිටියා කියලා ඔබගේ මේ ඔබට මං ඔබ වෙනින් තට්ටු කරන්න ඇවිල්ලා. ඒක ඔබමයි කරගන්න ඕනේ. කරන්න ඕන දේ සක්සුදස්සේ පැහැදිලි නම් මගේ ජීවිතය ගැනවත් ඒකටවත් ඔබගේ නිවන පරදුර තියන්න ඕනේ නැහැ. ඒක ඔබටම කරගත්ත හැකි. ඒක උදේසා තමයි විවර කර කර විවර කර කර දෙන්නේ. දැන් එහෙනම් ඔන්න සාහතුන් වහන්සේ කියන මෙහෙම දෙයක්. රූපෙත් අනිච්චයි. වේදනාවත් අනි මේ රූප මේ ඇහත් අනිච්චයි. රූපෙත් අනිච්චයි. ඒ කියන්නේ මේ මහා හේතු ගොඩකින් හටගෙන තියෙන්නේ. කඩේ දාගත්ත කියලා. මේක එහෙම තියනවා කියලා හිතන්න බෑ. හේතු රාශියක්. රූපෙත් හේතු රාශියක්. විඥානයත් හේතු රාශියක්. සංස්පර්ශයත් හේතු රාශියක්. වේදනාවත් හේතු රාශියක්. එහෙනම් මේ මහා හේතු රාශියකින් හටගත්ත එකක් මේ තියෙන්නේ. එහෙනම් උඩ කඩේ දාගත්තයි කියලා ගේන ගේන හැම එකම රබර් වෙයිද? උඩ රබර් කඩයක් හදාගත්තයි කියලා ඔය එන එන හැම එකම රබර් වෙයිද? ඔන්න තට්ටු කරලා බලන්න හොඳට. අපිටම ලස්සන පාට රූපයක් බලන්න ඕනකම තියෙනවා. රූප කඩයක් දාගත්තයි කියලා. දැන් ලස්සන පාට රූපයක් බලන්න ඕනේ. මෙන්න බලනකොට මොකක් හරි ඇහැට සිද්ධ වෙලා පහුව දා නැගින්නකොට වර්ණ අන්දයි. ඇහැ දිනනවා තමයි. නෝ දැන් මොකද වෙලා තියෙන්නේ? වර්ණන්දයි පාට පේන්නේ. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ස්පර්ශයයි වේදනාවයි ඔක්කොම ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පාට පේන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඇහැ අනිච්ච බව තේරෙන්නේ නැද්ද? විඤ්ඤාණය කඩේ දාගත්තට වැඩක් නැහැ. මෙහෙන් එන්නේ නැහැ විඥානෙට ඕනේ ඒවා. මේ ඉන්නේ මොකද්ද? හේතුවක ඵලය. රෝස මලක් දකින්න ඕන එක ඇස් දෙක අරිනකොටම. ඒක ඉස්සරහා දිවුනොත් එහෙම. අඹ ගෙඩියක්. දැන් පේන්නේ රෝස මලද? කන කඩේ දාගත්තේ රෝස මල කඩයක් නේද? දැන් රෝස මල කඩයක් දාගත්තයි කියලා රෝස මලක්ම පේන්න ඕනේද? නැහැ. හේතුවක ඵලයක් ඒක. රෝස මලක් දැකීමේ දැඩි ආසාවකින් ඉන්න කෙනෙක් රෝස මල් කඩයක් දාගත්තාම පුතේ පුතේ අර අර කියලා පෙන්නනවා. කෝවම් ඒ මොකක්ද ඒ දැකලා තියෙන්නේ? වෙන මොකක් හරි එකක්. අර අතන පුතේ කෝවම් දැන් හොයනවා. ඒ තාමත් වෙන එකක් දැකලා තියෙන්නේ. අර අතන තියෙන්නේ අන්න දැක්කා. දැන් දැක්කේ කඩේ දාගත්ත හින්දාද? ඔන්න දකින්න. දැන් දැක්කේ කඩේ දාගත්ත හින්දාද? නෑ. ඇහැයි රූපයයි ගැටිච්ච හින්දා දැක්කේ. ඔන්න හොඳට අවබෝධයට ගන්න. එහෙනම් මෙච්චරලා දැක්කේ නැත්තේ ඇයි? කරුමේ හින්දාද? නෑ. ඇහැයි රූපයයි ගැටුනේ නෑ තාම. පුතේ පුතේ අර තියෙන්නේ පුතේ රෝස මල කියනකොට පොල්ලකින් ගහන එකක් ඇවිල්ලා. ඇහැයි රූපයයි ගැටෙනවා. තියෙ නැති වුණා. දැන් චක්කු විඥානේ නෑ. දැන් මොකද වෙන්නේ? දැන් ඒත් පේනවද? ඒත් නැහැ. එහෙනම් පින්වතුනි කඩ දාගත්තට වැඩක් නැහැ. එන්නේ හැමදෙයිසෙම මොකද්ද? හේතුවක ඵලයක් එන්නේ. ඒ හේතුවක ඵලය විපාකයක් විදියට එන්නේ හැමදෙයිසෙම. ඔබ ලෝක විඥාණයෙන් නවත්තන්න බෑ. දැන් ඔබ සංග්ලාස් දෙකක් දාන්නේ ඇයි? ඈ? ඔබ සංග්ලාස් දෙක එක එක જાති සංග්ලාස් තියෙනවනේ. නේද? ඔක විද්‍යාව උගන්වනවා. polarization කියන. එතකොට එක එක පැත්තට එන ආලෝක කිරණ එකම එක තලයකට විතරක් ගරන් යනවා. සංග්ලාස් දෙකකින්. දැන් මොකද්ද වෙන්නේ? එහෙනම් එන ඒවෙන් එකක් විතරක් ගන්නවා. දැන් එහෙම පුළුවන් ද රූපය ඇහි රූපය චක්කු විඤ්ඤාණය එහෙම හසුරවන්න පුළුවන් ද ඔබට? එහෙම කරන්න බෑ. ආ හිතා ගන්නවා. මම මෙතන් පටන්. රෝස මල් කඩයන් නම් දාන්නේ. උඹලා ගේන්නුනේ රෝස මල් විතරයි. එහෙම එකක් වෙයිද? එහෙම එකක් වෙන්නේ නැහැ. ඇයි? ඇහැට රූපයක් ගැටුණා නම් ඒක තමයි එයා ගේන්නේ. වෙන මොහොත් එහැට ගේන්න බෑ. ඔන්න ඕක සිහි කරන්න කියලා සාස්ත්‍රණ වහන්සේ දේශනා කරනවා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඕක සිහි කරනකොට අර කඩේ වහලා දානවා කියලා? කඩේ ඉබේ වැහුණා කියන්නේ මොකද්ද වෙන්නේ? ගාන්චු වලින් පටස් ගලක් කඩලා යනවා. එහෙනම් සාස්ත්‍රණ වහන්සේගේ දහම පරම පූජිත නැද්ද? මේ මේක තේරෙන්නේ නැද්ද? මේ මේ උන්වහන්සේගේ දහම මේක බොහොම ස්ට්‍රේට් ෆෝවර්ඩ් දහමක් කියලා. කඩන තැන් ඒ විදිහට එහෙම්මම දේශනා කරලා තියෙනවානේ. දැන් මේ පටිච්ච සමුප්පන්න දහම් න්‍යායයේ ඔස්සේ යනකොට ඔබට තේරෙනවානේ උන්වහන්සේ ඇයි මේ සලායතන කඩන්න කිව්වේ කියලා. ඉතින් බලන්න පිළිවෙල නිවන් දකින්න කොච්චර ලේසි ක්‍රමවේදයක් තියෙනවද කියලා. කනටත් ওই ටික දාගන්න. දැන් බෙර කඩයක් දාගන්න. ඔන්න කනත් එක්ක යන්නේ. බෙර කඩයක් දාගන්න. ඒ කියන්නේ මොකක්ද දැන්? බෙර හඬක් අහන්න ඕනේ කියලා. කන තියෙනවා. කන දිනකොට එන්නේ නලා හඬක්. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් දැන් දුකයි. ඇයි ඒ? යම් පිච්චන් නලවති තම්පි දුක්ඛ. යම් පිච්චන් නලවති තම්පි දුක්ඛේ නිදහස නම් මොකද්ද කරන්න ඕනේ? ઈચ્છාව නැති කරගන්න කඩවහන්න. හඬ දාන එක තේරුමක් නැති කියලා බව දැනගන්න. ඒක හුසේ. අතීතයේ දේවල් මතක් කරලා දෙන්නේ කවුද? මම. ඒක තමයි අර පහ කරන්නේ නැතිකොට එයා මොකද කරන්නේ? එයා කඩේ දාගෙන එයාම බඩු ගේනවා කඩේට. ඒක නවත්තන්නේ කොහොමද? ඈ? ඒක තමයි කියන්නේ. දැන් මනත් මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ. ඔන්න එහෙනම් එන්නේ වෙනක වෙලෙ බලනවා. මොකද සලායතන කිව්වම ඔක හයවෙනි ආයතනේ. ඒක දිහා බලනවා මේ විදිහට. ඒක දිහාත් බලනවා. දැන් මොකක් හරි එකක් මතක් කරන්න කියලා හිතනවා. මොකක් හරි එකක් මතක් කරන්න කියලා හිතන වෙන එන්නේ වෙනවා. ඔබ කියන්නේ මොනිය? චුක් කියන්නේ නැද්ද ඔබ හැමදෙස්සෙම? ඈ චුක් කියන්නේ ඇයි? ඔන්න ගැටුණා. ඔය චුක් කියන්නේ සියුම් ගැටීම. මනස ගැටුණා. ඇයි? දැන් මතක් කරනවා. මතක් කරනකොට මොකද්ද වෙන්නේ? ඈ වෙන එකක් ආවම චු. ඇයි මනේ කඩේ දාගෙන දැන් මොකද වෙලා තියෙන්නේ? එන්නේ වෙන එකක්. එයාම බඩු ගේනවා. නමුත් එයාට උනත් බඩු ගේන්න බෑ. එයාට ඕනේ වුණ එක. දැන් මොකද වෙන්නේ? එහෙනම් එයා කඩේ දාගත්තට පස්සේ කඩේට ඕනේ බඩු ආවොත් සතුටුයි. නැති වුණොත් අසතුටුයි. එහෙනම් මේ ලෝක සත්‍යය. සංසාරයත් ඉස්සෙම ඇලීම් ගැටීම් වලින් ඉන්නේ ඔන්නෝගෙ හින්දා නේද? මේ සංසාරේම ඇලෙන්නේ ගැටෙන්නේ ඔන්නෝගේ කරුණ දෙකේ ඔය ටික හින්දා නේද? කඩේ දාගත්තට පස්සේ යා බලාපොරොත්තු වෙන දේ ආවොත් හරි. හැබැයි ඔබ දන්නවනේ විඥානයේ මොන බලාපොරොත්තුවක හිටියද? සලායතන වලින් ගේන්නේ මොනවද? තියෙන ඒවා. හේතුවට අනුව හැදින ඒවා ගේන්නේ. දැන් අපි කෑම කඩයක් දාගමුකෝ. දිවට. බුරියානි කඩයක් දාගත්තා. දැන් මොකද කරන්නේ? දිවයි. අර බත් හැලි බත් දත් එකක් තියෙනවා එක එක පාටට හදපුවා. දිවයි. අර රසයයි. ගැටෙනකොටම ජීවහා විඥානේ හටගත්තා. ඒකෙන් සංස්පර්ශය හටගෙන ඒකෙන් විඥානි හටගත්තා. ඔය ටික හටගත්ත ගමන් වීමක් දැනුණා. දැන් ඔය වීම මොකද්ද? හේතුන්ගෙන් හටගත් දෙයක් නේ. අර කඩේට අනුව කඩේ හිතාගෙන මේ කඩේ හදලා තිබේ බුරියානි කඩයක් නක්. දැන් ආවේ ෆ්‍රයිඩ් රයිස් කඩයක් නම් මොකද වෙන්නේ? යන්නේ. එක රසයක් එතන බලාපොරොත්තු හදාගත්තා. ආවේ තව රසයක්. ගැටෙනවා. ආච්චි අම්මගේ ඉදර යනවා. ආච්චි අම්ම හදලා දෙනවා නියම තේ එකක්, ප්ලේන් ටී එකක්. දැන් මට මතකයි එහෙම. ආච්චි අම්ම හදලා දීපු ප්ලේන් ටී තාමත් බීලා නෑ මම. ආච්චි අම්ම තමයි මේ ප්ලේන් ටී හදලා දුන්නේ. ඒක තාමත් බීලා නෑ. දැන් ඔන්නේ යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ආච්චි අම්ම. තේ එකක් බොමුද? තේ එක ආච්චි අම්ම හදනකොට හදලා ඔක්කොම කරලා ළඟට දුන්නා. අතට ගන්නකොට කඩේ දාගත්තා. මොකන්ද කඩේ? ආච්චි අම්මාගේ තේ කඩේ. ඔය කඩේ දාගෙන දැන් මේක දිවේ ගැටෙනකොට මොකද වෙන්නේ? තු ආච්චි අම්ම. මොනවද ආච්චි අම්ම? කඩේ තියන්න බෑ. ඔන්න කියනවා. ඇයි ඉස්සර තේ කඩේ හදාගෙන ඉවරයිනේ. හැබැයි රහතන් වහන්සේට හැම රසයක්ම අලුත් රසයක්. ඒක නිසා උන්වහන්සේට තිත්ත රසෙ උනත් එකයි, පැන් රසෙ උනත් එකයි. උන්වහන්සේක බොනවා. මහා වේදනාවන් නම් බොන එකයි අතහැරලා දානවා. ඉතින් කඩේ හදාගත්තේ නැත්තම් මොනවා ගෙනාවත් විපරණවන්නේ. ඔව්. මොනව ගෙනාවත් ඉතින් විකිනේනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි රබර් කඩේ කියලා දාගත්තොත් මොකද වෙන්නේ? රබර් විතරයි ගේන්න පුළුවන්. හැබැයි කවුරුත් අප වෙනවද රබර් ගේනවා කියලා? නෑ, සමහර වෙලාවට ওই කට්ටිය රබර් ගේනවා. සමහර වෙලාවට ගේන්නේ නැහැ. ඒතර ගේන වෙලාවට හිතන්න පුළුවන්ද? ආ මං කඩේ දාගත් හින්ද මම රබර් ගෙනාවා කියලා. නෑ, ඒක හේතුක ඵලයක්. ඔන්න ඕක මෙනෙහි කරන්න. ඒ හේතුක ඵලයක් මේ සම්පූර්ණ සකස් වෙවි එන්නේ. ඒක ඉෂ්ට වෙන වෙලාවට ඒකට ඇලෙනවා. ඒක ඉෂ්ට වෙන්නේ නැති වෙලාවට ඒකත් එක්ක ගැටෙනවා. රූපන් ලෝකේ ප්‍රිය රූපන් සාත රූපන් එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. දැන් මේවා ගැන දැන් ඉස්සරහට කතා කරනවා. මේ ධම්මානුපස්සනාවේ කොටස්. තාම මේ කාය අනුපස්සනාවත් ඉවර නැහැ නේද? මං කිව්වෙ මෙහෙමනේ, මේ මම තව අවුරුදු 700ක් ජීවත් වුණා. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධයෙන් එක අංගලක් මම දේශනා කරන්න බෑ. මොකද මම දේශනා කරපුවා තියෙනවා, මට තව දේශනා කරන්න ඕනේ. ඒවත් මාතෘකා කරගෙන. ඇයි මේ අවබෝධය ඒ කාලේ තිබුණේ නැහැ නේද? එහෙනම් දැන් ඒවත් අරගෙන මොකද්ද කරන්න ඕනේ? තව ගැඹුරට යන්න තියෙනවානේ. දැන් කාලේ කියන ඒවා. තව ඉස්සරහට මොකද්ද කරන්න තියෙන්නේ? තව ගැඹුරට අරයි යන්න පුළුවන්. ඒ සා මහා ගැඹුර ශාස්ත්‍රුන් වහන්සේගේ ඥානෙ. ඒකයි වින්දුනි සම්බුදු රජාණන් වහන්සේගේ ඥාන සම්බාධය. සිහි කල් ඉවර කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකෙ නැහැ. මහා ඥානයක්. එන රහතන් වහන්සේගේ ප්‍රශ්නේ. මේ රහතන් වහන්සේට තියෙන්නේ මොකද්ද? හැම එකක්ම ඒ මොහොතේ තියෙන්නේ. මොකද්ද ඒකට කියන්නේ? පච්චුප්පන්නයි. පච්චුප්පන්නයි. කඩ හදාගෙන බඩු ගේන්න කියන්නේ. ගේන බඩුව ගත්තා. ගේන බඩුව ගත්තා නම් ඇලෙන්න දෙයක්වත් නැහැ. ගැටෙන්න දෙයක්වත් නැහැ. ඇලෙන්න දෙයක්වත් නැහැ ගැටෙන්න දෙයක්වත් නැහැ. ගේන බඩුව ගත්තා. එච්චරයි. කඩ හදාගත්තොත් මොකද වෙන්නේ? හරි බඩුව ආවොත් ඇලෙනවා. වැරදි එක ආවොත් ගැටෙනවා. එකම පුද්ගලයා තනේ මේ ඇහත්තේ. ඔන්න එහෙනම් පින්වත්නි සිහි කරන්න. රූපං අනිච්චා. චක්කුං අනිච්චා රූපං අනිච්චා. ඔන්න සිහි කරන්න. චක්කු විඥානං අනිච්චා. අනිච්ච වෙන හැටි බලන්න. එහෙනම් ඔය අනිච්ච වෙන ක්‍රියාදාමයක නම් තියෙන්නේ ඔය තුලින් දුක ජරිත වෙන එක අහන්න දෙයක්ද? අනිච්ච වූ ක්‍රියාදාමයන් නම් ඔය තුලින් තියෙන්නේ. හරි ගියොත් ඇලුනා. ඇලුනම වෙනසීම දැනකොට ආයි දුකයි. නොර ආයි කඩේ දා ගන්නවා. ගැටුනහම ආයි කොහොමත් කඩේ දා ගන්න ඕනේ ඇයි? හරි ගියේ නැහැ නේ ඒක. කෙලවරක් නැහැ. ඔන්න ඔය ටික හොඳට සිහි කරනවා. තව ඔන්න ඕකෙන් එහා පැත්තට ගිහිලා කියනවා. ඇස ඇවිල්ලා ගත්තේ. රූපයෝ ඇවිල්ලා ගත්තේ. සිහි කරනවා. ඇයි ඇස ඇවිල්ලා ගත්තේ කියන්නේ? මේ ඇස කියන එක මහා ගින්නක් දෙන්න මේ යන්නේ දැන්. ඇත්තටම ඇහැ නෙමෙයි ගින්න දෙන්නේ. අර කඩ හදාගත්තේ උන් ගිනි ගන්නෙ දැන්. නමුත් ඉතින් ඇහැ පිළිබඳව බලාපොරොත්තු වෙ තියෙන්නේ. ඇහෙන් මේක දෙයි කියලානේ. මොන ගින්නෙන්ද ඔය ඇවිලෙන්නේ? රාග ගින්නෙන් ඇවිලෙන්නේ. රාග ගින්න කියන්නේ මොකද්ද? මේ පරම ගම්භීර අර්ථ මේවා. මොනවද රාග ගින්න කියන්නේ? සැරිසැරීම අග්‍ර කරගන්න ගින්න. එහෙනම් මේ හැම වස්තුවක් එක්කම මොකද්ද මේ කරන්න යන්නේ මෙයා? සැරිසැරීම අග්‍ර කරගන්නවා. කවුද මේක කරන්නේ? ඇහැද? නෑ මන. මන විසින් ඇහැ කඩේ යවනවා. කඩේ යවනවා කියන්නේ ඕන එකක් කරගන්නවා. මෙන්න මං දැම්ම මේ කඩේ. ආ දැන් ඵලයක්. ගිහිල්ලා අරන් වරෙන්. ඒක හරි ගියේ නෑ. ආයි වරෙන් එහෙනම්. ඒකත් නෑ. ආයි වරෙන් එහෙනම්. ඔහොම බැරිද උඹට? ඔහොම බැරිද කියලා අහලා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් පොඩ්ඩක් හිතහන් කියලා කරත්තෙට අනගන්නවා. මොකද්ද? ආ කැමරාවට අහුවෙන්නේ නැහැ කියනවා. කරත්ත ඉස්සරහට දයන්න පොඩ්ඩක්. දැන් මොකද කරන්නේ? කාය සංකාර වඩලා මේ කය අරගෙන තව ඉස්සරහට යනවා. ගිහිල්ලා දැන් ආ දැන් බලහම් බල. දැන් පේනවද? ආදි. ගත්තා. දැන් සතුටුයි. පුදුම විකාරයන් විඳින මේ ජීවත් වෙනවා කියන්නේ. ඉතින් මේවා දැක දැක මොනවත් තමයි මේ මේක කරන්න තියෙන්නේ? මේ ඇත්ත බොරුවකින් වහනවා නෙමෙයි. යථාර්ථය දකින්න. යථාර්ථය දැක්කට පස්සේ ආයේ මේකෙ මොනව රමණේ කරන්නද? මේක මහ ගිනි ගොඩන්නේ නේද? නිකං කාලේ කාදමීමක්. ජීවත් වෙනවා කියලා කරන්නේ. නිකම්ම නිකං කාලේ කාදමනවා. ඔය ටිකනේ ඉතින් කරන්නේ. දැන් ඉතින් හෙට උදේට රබර් කඩයක් දාන්න උදේ පාන්දර. නෝනත් ඒක හදන් එනකොට මහත්තයා මොකද කරන්නේ? තේ කඩේ දාගෙන බලන් ඉන්නවා. ඊට පස්සේ පියසර මහත්තෙන් නම් එහෙම හත්මුදු පරම්පරාවටම බැන බැන තමයි මොකද කරන්නේ? අර තේ එක බොන්නේ. ඇයි ඒ? තේ කඩේ දාගෙන ඉවරයි නේ තේ කියන්නේ ඉතින්. පුළුවන් නම් දිවත් චෙක් කරයි ගිහිල්ලා. මේ කොච්චර විවත් හරියන්නේ නැහැ මේක එන්නේ වෙන එකයි. මගේ දිවේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ? ඇයි අම්මල එහෙම කියන්නේ නැද්ද? මේ ලුණු දානවා දාන මම දිවේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ? ඇයි එහෙම කියන්නේ? අම්මා අරේ හදාගෙන මොකද්ද? ඈ? අනේ ලුණු කඩේ හදාගෙන, හොදි කඩේ හදාගෙන ඉවරයි උඩ. දැන් ඒකට අනුව මේක ගැලවෙනකම් මොකද කරන්නේ? ඉතින් ඔකේද අවබෝධ කරගන්න තියෙන්නේ මේක කොච්චර කළත් එහෙම ගැළපෙන්නේ නැහැ හොද්දයි දිවයි. ඉතින් දිව නිරූප හරි දිවේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම මොකද වෙන්නේ? කොහොම කළවත් අර ගස්න බෑනේ. කෙනෙක් හින බුණා මිට කනවා හොඳට. මිට කාලා දැන් දිව පිච්චිලා තියෙන්නේ. දැන් ලුණු රස වැඩිය දැනෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ලුණු දානවා ලුණු දාලා දාලා දාලා බලනවා එන්නේ නැහනේ. දැන් මේක එන්නේ කොයි වෙලාවටද? ඔන්න හොඳට බලන්න අන්න ඒකේදී. මෙයාට රස එන්නේ. මේ හොද්දේ රස කියන එක මෙයාට දැනෙන්නේ කොයි වෙලාවටද? අර කඩේ දාලා ඒකට අදාළව මෙතනට අදාළ ලුණු වැටුණා නා. දැන් මොකද වෙන්නේ? අන්න දැන් එයා සැටිස්ෆයි ඒක සම්බන්ධව. ඒකට පටිච්ච වෙනවද? නෑ හැම එකක්ම පටිච්ච මේකයි. ඔය පටිච්ච කියන එක අවබෝධයට ගන්න මෙහෙම. කැමැත්තෙන් බැඳෙනවා කියනවට වඩා වඩා අර්ථවත් එක තමයි මොකද්ද? ගැළපීලා බැඳෙනවා. කැමැත්තෙන් බැඳෙනවට වඩා හොඳම ක්‍රමය තමයි මොකද්ද? ගැළපීලා බැඳෙනවා. දැන් හොද්දකට දේවල් ගැළපීලා බැඳෙන්න ඕනේ. පරිප්පු ග්‍රෑම් 100යි. ලුණු ග්‍රෑම් 100ක් දානවාද? නෑ. සමසමව නෙමෙයි. ගැළපීලා බැඳෙන්නේ. අදාළ අදාළ ඒවා සංයුතියකට අනුව ගැළපීලා බැඳෙනවා. අන්න ඒකෙන් තමයි යමක් නිර්මාණය වෙන්නේ. යමක් මතුවෙන්නේ උඩට. යමක් හැදෙන්නේ. එන්නේ එහෙම ක්‍රමවේදෙකින්. ඒක තමයි පටිච්ච වෙනවා කියන්නේ. එනවා හැම තැනම පටිච්ච තමයි තියෙන්නේ. දැන් ඇහැට රූපේ පටිච්චද? ඇහැට ශබ්දේ පටිච්චද? ඇහැට රූපයයි පටිච්ච. ඒ කියන්නේ ඇහත් එක්ක බැඳෙන්නේ කවුද? රූපේ. ගැළපීලා බැඳෙන්නේ රූපේ. ඇහැයි රූපයයි තීර දැන්න සෝත විඥානයක් බහින්න හේතුවක් නැහැ. ඇයි? ගැළපීලා බැඳෙන්නේ නැති හින්දා. එහෙනම් ඒ විදිහට ගැළපීලා බැඳි බැඳි තමයි මේ කර්තව්‍ය සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්නෝකේ තියෙන අසාරත්වයේ දකින්න. දැන් ශාස්ත්‍රුන් වහන්සේ ගිරිවානන්ද සූත්‍රයේ දස සංඥාවලදී කතමා චානන්ද අනත්ත් සංඥා. අනත්ත් සංඥා විග්‍රහ කරනවා. චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජිවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඉති මේසු චසු අජ්ජන්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති ඕන්න වැදගත් කාරණා ඇයි අනත්තයි කියන්නේ? මොකද්ද මේ අනත්ත කියන්නේ? අනාත්මයිද? ඇහි මොකද්ද අනාත්ම වෙන්න තියෙන්නේ? ඇහැට ආත්මයක් නැහැ කිව්ව හැකද? නැහැ. ඇහැ අසාරයි. ඇයි ඇහැ අසාරද? ඇයි ඇහැ අසාරද? අර හදාගන්න එකට ඕනේව නෙමෙයි ඇහැ දෙන්නේ. දී ඇහැ අසාරයි. ඇහැ ගෙනත් දෙන්නේ දුක් නේ. ඇයි ඇහැ දුක් ගෙනත් දෙන්නේ? ඇහැ දුකට හේතු වෙන්නේ කොහොමද? හදාගත්ත එක දෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? ඉතින් දුකයිනේ. ඇහෙන් මේක දෙයි කියලා හිතාගෙන ඉන්නවා. රූපයෙන් මේක දෙයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙනම් චක්කුන් මේ ඇහත් අසාරයි. චක්කුන් අනත්තා රූපං අනත්තා. මේ රූපයත් අසාරයි. කිසිම සාරත්වයක් නැහැ. ඇයි? විඥානික බලාපොරොත්තු ඉස්ස කළ දෙන එකනේ නෙමෙයි මේ. ඒක නිසා මොකද වෙන්නේ? මේ දෙන්නා නිසා දුකටපත් වෙනව නේද? ඇයි මේ දෙන්න ගැන බලාපොරොත්තු තියාගත්තොත් එහෙම? දැන් රූප වලට ආස කරන කෙනා මොකද්ද බලාපොරොත්තු තියාගන්නේ මුලින්ම? මොකටද ආස කරන්නේ? රූප වලට ආස කරන කෙනා මොකද කාටද මුලින්ම ආස කරන්නේ? ඇහැට. ඇයි ඇහැට ආස කරන්නේ? මිනිස්සු හිතනවා මොකද්ද? අර හදන හදන එක මේ ඇහෙන් දෙයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. හේතු ටික ගැලපුණොත් ඔන්න හැදිලා එනවා. එහෙනම් පින්වදිනේ දැන් ඔන්න ඔය අසාරත්වය මෙනෙහි කරලා බලන්න. ඔය ඇහැ කියන එක මේ මහා සාර එකක් නෙමෙයි. ඔය ඉන්ද්‍රියන්ගේ තියෙන හොඳ මේක ඇහනේ. ඇහ නැති වුණොත් නම් මට වැඩක් නැහැ කියන තත්ත්වෙදී ඉන්නේ. ඉතින් ඇයි ඇහැට එහෙම තත්ත්වයක් දීලා තියෙන්නේ? ඈ මට ඕන එක බලන්න පුළුවන් කියලා මම ඒකත් හදාගෙන මට ඕනේවත් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න හින්දා නේද? නැවත ඇත්තටම මොකද්ද වෙන්නේ? එක එක හිතක් ගානේ ඇහැ කොහේ යනවද? කඩේ යනවා. අර යහෙන් හැදුවාම මෙයා ගිහිල්ලා අරන් එනවා. අරන් ආපෙක හොඳ වුණොත් හොඳයි නරක වුණොත් ගුටි. ආයි ගිහිල්ලා ආයි අරන් එනවා. හොඳ වුණොත් හොඳයි නරක වුණොත් ගුටි. එහෙනම් ඇහැ කියන එක ඔබට ඕනේව පෙන්වන එකක්ද? හේතුක ඵලයක්. එතෙන්ද ඇහැක් වදගත් කියලා පිටෙන් දැන් කණින් ඇහිච්ච සද්දය අහගන්නත් අපි ළඟට යන්න කරත් දක්කන ඇහැ උදව් වෙනවනේ. ඔව්. අනිත් එක දේවල් අඳුන ගන්න ඇහැ ගොඩක් උදව් වෙනවනේ. ඇහැයි කණයි කියන දෙන්න ඔතන හරි ප්‍රබලයි. ඇහැයි කනයි කියන දෙන්න හරි ප්‍රබලයි ඔතන. ඊළඟට තියෙන තුන් දෙනාගේ ආස්වාදය වැඩි කරන්න මේ දෙන්න තමයි උදව් කරන්නේ. අර කඩේ දාගත්තහම ඔය කඩේට අපි හිතමුකෝ ස්පර්ශ මොනවාරි ඕනේ කියලා. ඒ ස්පර්ශ මොනවාරි ගන්න එනකොට ඒක වැඩි දියුණු කරලා දෙනවා. මේ වෑනුත් තව අරන් ආවොත් දේවල් ඇහැටත් මොනවාරි අරන් එන්න ඕනේ. ඒ වගේම පොඩි කනටත් එන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම හොල්මන් කතාවක් කියන එක සද්ද නැතුව බැලුවට බය වෙන්නේ නැහැ. ඇස් දෙකෙන් විතරක් බැලුවට බය වෙන්නේ නැහැ. මොකුත් ඕනේ නැද්ද? සද්දෙත් ඕනේ. සද්දෙත් එක්ක තව ස්පර්ශයත් આવොත් කොහොමද? එහෙනම් අර දාගත්ත කඩේට හොඳට ආදායම් නේද? ඔය බල්ල වෙලාවට කවුරැයිල මෙහෙම ගැස්සුවොත් එන්නේ එකපාරට නේද? දාගත්ත කඩේට හොඳ ආදායම්. ඔන්න බලන්න මේකද මේ ජීවිතේ හැද ගහින එන හැටි. ඉතින් මේ මුලාවේ ඉන්නේ. ඒකයි අවබෝධයට ගන්න තියෙන්නේ. කඩ හදලා කඩවලට බඩු අදිනවා. ඕක තමයි ජීවත් වෙනවා කියලා මෙච්චර කාලයකට කරන්නේ. කඩ හද හදා ඒවට අදාළ බඩු ගේනවා. තව කොච්චර කාලයක් නෑ ඕක කරන්න ඕනේද? අනාදිමත් සංසාරේ ඉඳලා බඩු වැඩ ගැහුවා. තව කොච්චර කාලයක් කරන්න ඕනේද? සමහර අවස්ථාවල් එනවා පින්වදිනේ මේක නැති කරගන්න පුළුවන්. බොහෝමයක් අවස්ථාවල මේකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් මේ නිදහස් වෙන්න පුළුවන් තැන තමයි ඔබ ඉන්නේ මනුස්ස ආත්මයේ. සහ මේ යථාර්ථවත් සද්ධර්මයේ ඔබට ඇහෙනවා. යථාර්ථවත් සද්ධර්මයේ ඔබට මනාවකට ඇහෙනවා දැන්. එහෙනම් මේ වෙලාව තමයි නිවන් දකින්න දින හොඳම වෙලාව. මේක අතපසු කරගත්තොත් මහා අපරාධයක් කරගන්න ජීවිතේ. ඒක තමයි කිව්වේ. පොල් ගෑවට පාරමිතා පිරෙන්නේ නැහැ. දැන් ගෘහණියන් උයන උයන වාරයක් ගන්න පාරමිතා තියෙනවද? නැහැ. මේකට බැහැලා මේක කරන්න ඕනේ. ඒක කරන වෙලාවේ තමයි කොයිද හරි පාරමිතා පිරෙන්නේ. පාරමිතා පිරුණාද කියලා දැනගන්නේ කොහොමද? ඔබ අරහත් වෙලා. එතකොට දන්නවා පාරමිතා පිරිලා ඉවරයි කියලා. පාරමිතා පිරිලා ඉවර වෙච්ච ගමන් ඔබ අරහත් වෙටපත් වෙනවා. නැත්නම් එතකම මොකන්ද කරන්න තියෙන්නේ? පාරමී පුරණ එක තමයි. මේ මාර්ගයේ යනවා කියන්නේ පාරමී පුරනවා තමයි. ඒක කරගෙන යන්න තියෙන්නේ. එතකොට දැන් පාරමී පුරන්න පුළුවන් කොහොමද? පැයට කිලෝමීටර් 2ක විතර වේගෙන් පුළුවන්. ඔන්න. මේ ගමන යන්න. පැයට කිලෝමීටර් 2ක වේගෙන් ගමනක් යන පුද්ගලයෙක්. කිලෝමීටර් 100ක් යන්න. පැය කීයක් යනවද? පැය 50ක් යනවා. ඔන්න ගණිතයෙන් නිවන් දකින්න විදිය. පැය 50ක් යනවා. දැන් ඔක අවුරුදු ගන්න දාන්නකෝ. එහෙනම් කෙනෙක් ඉන්නවා. මම ගිහි ජීවිතේ ඉන්නකම. දරුමල්ලොත් හදාගෙන. රස්සාවකුත් කරගෙන. අවුරුද්දකට කිලෝමීටර් 2 ගානේ. මම මේක යනවා කියලා හිතාගෙන. හැබැයි එයා අවුරුද්දකට අනිවාර්යයෙන්ම කිලෝමීටර් 2ක් යනවම තමයි. එහෙමත් වෙන්න ඕනේ නැත්තම් බෑ. එතකොට අවුරුදු 100 යන මේ කිලෝමීටර් 100 යන අවුරුදු 50ක් යනවා. පරමායසේ අවුරුදු 70යි. ඔය පුද්ගලයාට ධර්මය ඇහුනේ යන්න පටන් ගත්තේ අවුරුදු 40 නම්. නැයිද? යයි යම් දුරකට යයි. පුළුවන් ද 100 යන්න? නැහැ. යන්න කලින් මැරෙනවා. එහෙනම් දැන් ඕකෙන් ගන්න තියෙන දේ මොකද්ද? ඔබගේ ආයුෂය මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ. ආයුෂය මොකද්ද කියලා ඔබ දන්නේ නැත්තම් යන්න තියෙන කිලෝමීටර් ගානත් ඔබ දන්නේ නැත්තම් බුද්ධිමත් ප්‍රඥාවන්තයෙක් විසින් ගන්න තියෙන නිගමනය මොකද්ද? ඔන්න ඕක තමයි කිව්වේ පමාන වී වැඩ කරගන්න කියලා. පහ අමා කරගන්න නැතුව මේ පහට අමා වෙලා යට වෙලා ඉන්නේ නැතුව ඉක්මනින් මේ කාර්යය ඉස්සර කරගන්න කියලා සාස්ත්‍රුණ වහන්ස කිව්වේ. ඔය සාස්ත්‍රුණ වහන්සේ කියපේ ගණිතයෙන් විග්‍රහ කළා. ප්‍රවේග කාල ප්‍රස්තාර එහෙනම් පින්වතුනි දන්නේ නැහැ ඔබගේ ජීවිතේ කොතන කෙලවර වෙනවද කොච්චර දුර යන්න තියෙනවද කියලා. එහෙනම් දරුවෙකුත් හදාගෙනම පටන් ගමුද? එක රස්සාවයි නම් කරන්නේ තවත් එකක් කළාම පටන් ගමුද? ඔබ හිතන්න. හැබැයි අමතක කරන්න එපා. මේක මිස් වුණොත් ආයි එකක් එයි කියලා විශ්වාසයක් නැන්නේ. මෙච්චර භයානක දෙයක් තියෙද්දි ගිහියන් මේ ඉඳගෙන බද්බු දිනවා කියන එක. සිංහ 100ක් ඉදර ඉන්න වලකට පැනලා උන්ටි කෙනකන් උඩ පයින්නෝ වගේ වැඩක්. උන්ටි කෙනකන් ඉතින් හරි සතුටුයි. ආව ගමන් මොකද වෙන්නේ? ඉවරයි. කවුරු තමයි කිව්වේ? ලිපගිරි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කපුලුව දිය කෙලියේ. වැඩේ වුණාට පස්සේ ඔක්කොම ඉවරයි. අමතක කරන්න එපා. ඔබ ගැන ඔබගේ යාළුවා අපිට කතා කරලා කියයි. අර බණ අහන්න ආවේ. අනේ යාට හට දැකයක් ආවනියේ. මරුණානේ. ඒ ඔබ ගැන තමයි ඒ කියන්නේ. ඔබ තරුණ වෙන්නත් පුළුවන්. මැදි වියේ වෙන්නත් පුළුවන්. පොඩි ළමෙක් වෙන්නත් පුළුවන්. ඒ ඔබ ගැන තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි ඔබ මේ කතාවෙන් ඉවත් වුණා කියන එක. මේ නිවන් දකින කතාවෙන් ඔබ ඉවත් වුණා. නැගිට දැනෙන්නේ නැද්ද? ඔය කරුමෙට නම් අත කර තියන්න එපා. මේක ඉතින් මේ මේක තේරෙන නිසායි මම මෙහෙම කියන්නේ. එතන කෙනෙක් මාත් එක තරහ වෙලා හරියන්නේ නැහැ. හ්ම්. තමයි හදන්න එපා කියන්නේ. එතකොට සිංහල ජාතියට මොකද වෙන්නේ? ඔයා ඒ ජාතිය එහෙම අහනවා නම් කවුරු හරි. ආන් ඒ ජාතිය අයට මම ඉල්ලන්නේ. හදපල්ලා. එකෙක් නෙමෙයි. හදපල්ලා 10ක්. හදලා 8 දිනක් සාසනේ ඉඳ දීපන්. ගන්ධබ්බේ යෝගාන හරි අඩු වෙනවනේ. උඹලාට කරගන්න ඕනේ කමක් නැත්තම් උඹලා ළමයි හදපල්ලා. හදලා මොකද්ද කරන්න ඕනේ? ඒ එන දරුවෝ හැබැයි ඉල්ලන්න ඕනේ එක දෙයක්. මොකද්ද? නිවන් දකින්න ඉන්න උතුමෝ මගේ කුසට එන්නේ. හැබැයි ඒ වගේම ඉල්ලුවා වගේම ආපහු බාර දෙන්නත් ඕනේ. අල්ලගෙන හරංගගෙන ඉඳලේ මාරියන්නේ. ආපහු දෙන්නත් ඕනේ සාසනයට. ඒ උත්තමයෝ නිවන් දකින්න. මෙච්චර පැහැදිලි ධර්මයක් තියෙද්දි නිවන් දැක ගන්න බෑ කියන්නේ මොන කතාවක්ද? දැන් ඔබට මං කියන දේ අහලද මේ නිවන් මඟ තියෙනවද නැද්ද කියලා ඔබ විශ්වාස කරන්නේ? දැන් ඔබට ප්‍රත්‍යක්ෂව තේරෙන්නේ නැද්ද මේක තියෙනවා, මේ නිවන් මඟ කියන එක තියෙනවා කරන්නයි ඕනේ කියලා? දැන් මේ ටික ඔබ ප්‍රත්‍යක්ෂවම දන්නවනේ. ආරාමෙට ගියහල්ලා මගෙන් ඇති ඵලෙ මොකක්ද? ආරාමෙට ගිහිලා පැවිදි වෙච්ච ඔබට මගෙන් ඇති ඵලෙ මොකක්ද? දවසක් වඩනවා. මොනවද ඇවිල්ලා අහනවා. හරිද? මං කියනවා මං කොහොමද දන්නේ? තව එක දවසක් වඩලා ඇවිල්ලා අහනවා. හරිද? ඒත් මට කියන්නේ මොකක්ද? මං කොහොමද දන්නේ? හරිද කියලා ඔබ දැනගන්න. කොහොමද දැනගන්නේ? රාග තියෙනවද? සැරිසරන්න එහෙම වුණ අවුමනාවක් තියෙනවද? මොකක් හරි එකක් පාස්. නෑ. වෙස තියෙනවද? නෑ. මෝහ තියෙනවද? නෑ. ඔක්කොම ඉවරද? ඉවරදම ඉවරද? එහෙනම් හරි. ඔබ ආරාධනා දෙනවා. ආයි චෙක් කරන්න දෙයක් එහෙම නෑ. ඔබ ආරාධනා දෙනවා. සමහරවිට වැරදිලා කියන වෙන්න පුළුවන්. වැරදිලා කියවෙන්න පුළුවන්. ඒකට සමාවක් තියෙනවා. හැබැයි බොරුවට කිව්වොත් එහෙම. ලාභ කීර්ති ප්‍රශංසා ගන්න කිව්වොත් එහෙම. ඒ භික්ෂුව පරාජිකයි. පරාදයි. කිසිම උතුමෙක් එහෙම කියන්නේ නැහැ. කියන්නේ පෘථග්ජනෙක් තමයි එහෙම කිව්වා. වැරදිලා කියවෙන්න පුළුවන්. කියන්නේ Tamanට ඒ තරමට කෙලෙස් පහින්න වෙලා. නමුත් අනුසය පොඩ්ඩක් තියෙනවා. දැනෙන්නේ නැති මට්ටමට යනකම් ඔක්කොම ගෙවිලා. එහෙම වෙලා ඉඳගෙන එහෙම කියන්න පුළුවන්. එහෙනම් පින්වතුනි. ආයි මගෙන් ඇති ඵලක් නැහැ. කරගන්න. හැම කෙනෙක්ම ඉන්න ඔබ වෙනුවෙන්. දිව්‍ය බ්‍රහ්මාදීන් පව ඔබ වෙනුවෙන් ඉන්නවා. ඔබට තියෙන ඔබේ කටයුත්ත කරගන්න. දැන් මේ මම කතා කරන ධර්මයේ මේ මගේ නිපයුමක්ද? නෑ, ආත්‍රුන් වහන්සේගේ දේ. ඒක වැඩි වැඩියෙන් විස්තර කරන එක තමයි කරන්නේ. එකට නොගැලපෙන එක තැනක්වත් අහු වුණාද? තහම් සමාධියේ ස්වභාවයන්නේ ඒකයි. සියල්ල ගැලපි යනවා. දැන් වෙන් වශයෙන් දන්නවා කඩන්න ඕන තැන. පටන් ගන්න කඩන්න. සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ? අනිච්ච දුක්ඛ අනාත්ත වඩ මොකේද? ආයතනයන්නේ. එහෙම නැත්නම් උපාදානස්කන්ධයන්නේ. හේවත් ලෝකේ ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වල සකදාගාමි වෙන්න මොකද්ද කියලා. ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වල ඔය ලෝකයේ ලෝකයේ කියන එක සාස්ත්‍රුන් වහන්සේ ආයතන වශයෙන් පැනිනවා. ඊළඟට ස්කන්ධ වශයෙන් පැනිනවා. ධාතු වශයෙන් පැනිනවා. පටිච්ච සමුප්පාද වශයෙන් උත් පැනිනවා. දැන් පටිච්ච සමුප්පාද ලෝකේ දැක්කේ නැද්ද දැන්? පරිණත සම්පදාන ලෝකේ හට ගන්න හැටි දැක්කේ නැද්ද? පොන්න පරිණත සම්පදාන දෙතර පණෝක හැටි ලෝකේ. පරිණත සම්පන්න ලෝකේ හට ගන්න හැටි. ඔන්න. ලෝකේ හට ගන්නවා කියන්නේ ඔබගේ හිත හට ගන්න බෑ ලෝකේ හට ගන්න. තිරිනුවම් පාපු රහතන් වහන්සේලා තියනවද ලෝකයක්? සංඥා වේදිත නිරෝධයට සම්බන්ධිත උත්තරමිකුට ලෝකයක් තියනවද මේ මොහොතේ? නේ හත් දවසක් යනකම් ලෝකයක් නැ වුණාද? ලෝකයක් එන නම් හිතක් එන්න ඕනේ. එහෙනම් ලෝක වශයෙන් කොහොමද පණවන්නේ? හිත හට ගන්න ඉතින්. හිත හට ගන්න නිසා අන්න ලෝකේ වශයෙන් පැනෙවුවා. එහෙනම් ඔන්නේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා ඔය උපාදානස්කන්ධයන්ගේ තියෙන බැච් ටික ගලවලා දාන්න. හඳුන් ගන්නකොට කියපු කතාව මතකයි. එකින් එක බැජ් ගලවන්න. ලොක් එක ගලව ගලව දාන්න. දාලා ඒක අතෑරලා දාන්න. එතකොට ඒක ගිහිල්ලා වදිනවා කොහෙන්ද? නාම ගොත්ත. නාම ගොත්ත වලට වදිනවා. අම්මා මැරුණාම දුකයි. උඩ හදාගෙන ඉන්න එකක් අම්මා මක් වෙන්න ඕනේ කියලාද? ජීවත් වෙන්න ඕනේ කියලා. අම්මා ජීවත් වෙනවද මැරෙනවද කියන එක ඔබ තීරණය කළා. ඒකනේ ප්‍රශ්නේ. අම්මා ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? හේතුක ඵලයක්. අම්මා මැරෙනවා කියන්නේ හේතුක ඵලයක්. එහෙනම් අම්මාගේ ජීවත් වීම ඔබට දුක, අම්මාගේ ජීවත් වීම ඔබට, අම්මාගේ මරණය ඔබට දුක, හතුරාගේ ජීවත් වීම ඒකත් දුක. කොහොමද එහෙම වුනේ? අම්මාගේ ජීවිතයත් ඔබ තීරණය කළා, හතුරාගේ මරණයත් ඔබ තීරණය කළා. නමුත් අම්මාගේ ජීවිතයත් හතුරාගේ මරණයත් දෙකම වෙන්නේ ඔබට ඕනින්ද? හේතු නිසා. ඔන්නේ කවුරු හරි කියලා පොල් ගෙඩියක් ගහනවා දෙයියන්. මගේ හතුරා හෙන ගිහිලා ඵලයක් කියලා. සතියක විතර පස්සේ ඌ වාහනේ යට වෙලා මැරෙනවා. දැන් මහා උජාරුවෙන් කියනවා මොකක්ද? දුන්නා මම පොලේ ගැව්වේ. ඈ ඌ ඉවරයිනේ. එහෙනම් පොලේ ගැව්වම ඊළඟ දාසේ මැරෙන්නේ. නේ? එතන ගහපු වෙලාවේ මැරෙන්නේ නැහැ. ගහපු වෙලාවෙත් බස් එකක් ගියලා නේ. ඒකට යට උන්නේ නැහැ නේ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? එහෙනම් හතුරාගේ මරණය සිද්ධුනේ මගේ කැමැත්තද? නේද? හේතු ටික ගන්න. හේතු ටික සකස් වුණා මේක උන. එහෙනම් මේ ලෝකෙ කරන මෝඩම් වැඩේ තමයි පිංගුතුනි අபிසංකාර වන්නේ මේක. ඔන්න හොඳට මතක තියාගන්න. මේ ලෝකේ මේ සත්වයා කරන මෝඩම වැඩේ තමයි මෝඩ මුලාවක ඉඳගෙන අபிසංකාර හදනවා. මේ හේතුන්ගෙන් හැදෙන ඒවට අபிසංකාර හදලා එක්ක වැරිනවා එක්ක ගැටෙනවා. ඒක හරියට ඔට්ටු දානවා වගේ වැඩක්. අනේ අගේට කොල්ල මැච් ගහන එකෙක් ඉඳගෙන මං දානවා ගේ ඔට්ටුවට. අහ කියන්නේ මොඩ වැඩන්නේ දැන් මේ කරන්නේ. දැන් මොකද වෙන්නේ? අනිත් පැත්තේ ෆිලේ එකේ හතරක් ගැහුවොත් එහෙම ඈ දැන් පිටේන හොගාලා. බ්ලඩ් ප්‍රෙෂර් හොගාලා නැගල. ඇයි? ඇයි වරදුන? ගෙයිවල. අර තියෙන විදිහට තියෙන දුන්න නම් ඉවරයි නේද? පේනවද මිනිස්සු කරගන්න වැඩ? ඉතින් ඕකම නෙවෙන්නේ. ඉතින් අම්මට ඒ අම්මා ඉන්නේ. අම්මා කියන්නේ කවුද? හේතුවක ඵලයක්. අම්මට ඉන්න පුළුවන් තරම් කල් අම්ම ඉඳී. ඊට පස්සේ මොකද වෙන්නේ? අම්ම නැහැ. මේ අම්ම හිටියා. දැන් අම්ම නැහැ. එතරම්. අම්මාගේ සිටීම මෙහෙම හිතුවොත් එහෙනම් මොකද වෙන්නේ? මරුණාම දුකයි. හතුරාගේ ජීවත් වීම කියලා හිතුවද නැහැ. ජීවත් වුණාම දුකයි. ඒක පැත්තකට දා ඉන්න දෙන්නකෝ. කොල්ලන්ට මැච් ගහන්න දෙන්න. බලන්න උනේ රහතන් වහන්සේට මොකුත් ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉන්දියාවයි ලංකාවේ මැච් එකක් ගහන. රහතන් වහන්සේට ප්‍රශ්නයක්ද? නෑ. කවුරු හරි කියනවා. සාමුදුරනේ. ඉන්දියාවද ඉන්නන්නේ? ආ. මේ හරියට වරි වෙලා කොල්ලා. රහතන් වහන්සේ කියනවා. ආ. ඒ කොල්ලා වරි වුණේ රහතන් වහන්සේ යාගේ. නෑ ඔබට තේරෙන්නේ ධර්මයේ. ඇයි කොල්ල වරි වුණේ? කොල්ල දිනුම තීරණය කළා හිටියේ. ඒක උනේ නැති නිසා මොකද උනේ? යම් පිච්චන් නලබදි දම්පි. දුක ඔය සියලුම දුක් ඔක්කොම කැටි කරලා යම් පිච්චන් නලබදි දම්පි දුක්ඛං කියන එක ඇතුළේ තියෙනවා. ඒක තමයි අනිච්ච කියන්නේ. අනිච්ච නිසා හටගන්න දුකත් ඒකම තමයි. ජාති ධම්මානං ආයුසෝ, මරණ ධම්මානං ආයුසෝ, ව්‍යාධි ධම්මානං ආයුසෝ, ශෝක පරිදේව දුක්ඛ දෝම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ධම්මානං ආයුසෝ ආදී වශයෙන් සාසුන් වහන්සේ දේශනා කරනවා ඒක. අර කියපු දුක් ඔක්කොම එකට ආයි කැටි කරලා තියෙනවා එතන. ජාති ධම්මානං ආයසෝ එවං ඉච්ඡා උප්පජ්ජති ආං අහෝ වතම යන ජාති ධම්මාස්සාම නච වතනෝ ජාති ආගච්ඡේ යන්තේ නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්බි යම්පිච්ඡන් නලබති තම්බි දුක්ඛ. අනේ මට මේ ජාතිය ඕනේ කියලා කඩේ හදාගන්න. ආවේ මොකද්ද? වෙන ජාතිය. දැන් මොකද වෙන්නේ? ඈ දැන් ඉතින් දුකයි. ඇයි? හදාගත්ත දේ නොලැබෙනකොට මොකද වෙන්නේ? දැන් දුකයි. ඊළඟට ව්‍යාධි ධම්මානං ආයසෝ මම මෙහෙම හිතීවා කියලා හිතාගෙන ඉන්නවා. මූණ බලනකොට මොකද වෙලා තියෙන්නේ? ආ දැන් ව්‍යාධිත් ගිහිල්ලා. දැන් මේ ජරාවට ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ? ජරා ධම්මානං ආයසෝ එවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතම මෙයන් ජරා ධම්මා අස්සාම නච වතනෝ ජරා ආගච්ඡේ යන්ති. අනේ මම මෙහෙම ජරාවක් නම් හිතාගෙන හිටියේ නෑ. මම මෙහෙම එකක් තමයි හිතාගෙන ඉන්නේ. අනේ මේක ආවානී කියලා අඬනවා ඊට පස්සේ. හේතුන්ගෙන් හටගත්ත දේවල් වල බලාපොරොත්තු නොතේ කියන ඉවරයි. මේක හේතුන්ගෙන් හටගත්ත බව හොඳටම දන්නවනම් මොන බලාපොරොත්තුවද? ඉතින් ඔන්නෝම ක්‍රමවේදයක් තියෙනවා. මට මේ වෙලාවක් එහෙම නැති නිසා මම දන්නේ. මොකද පිළිතර යන්න ඕනත් ඇතිනේ. ඇදුර බහැරුවද ලාපු? මේක තමයි වැඩ පිළිවෙල. මේක තමයි බුදුදහම. මේ ඔබ ඔය හිටිය ඕක තමයි. ඔය ඔබදී හම්බුණා දැන්. දැන් එහෙනම් මොකද කරන්න තියෙන්නේ? දැන් සතු කරන්න පටන් ගන්න. නැවත නැවත බණ අහන්න අහන්න අහන්න අහන්න විවිධාකාරයෙන් සාතුන් වහන්සේගේ දේශනා ක්‍රම මේද දෙනවා. ආ එකම එක දේ කියන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙනවා දේශනා ඕනේ තාම. හැබැයි මොන දේශනාවෙත් තියෙන්නේ නම් මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. කාට හරි තේරෙන්නේ එකම එක අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි නේද? ඉතින් ඒක හැමදාම කී කියයි මොකක්ද? ඕ බන් අහලා වැඩන්නේ. ඇයි? හැමදාම අනිච්ච දුක්ඛ අනාත්මද? ඇයි? උට තේරිලා තියෙන මොකක්ද? ඇහිලා තියෙන්නේ එච්චරයි. අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුන විතරයි. හැබැයි පටාචාරා කතා වස්තුව කියලා. පව් ඊළඟ දවසේ කිසాగෞතමී කතා වස්තුව කිව්වහන. ආ. ඡනීම බන. එදා කියපේක නෙමෙයි අද කියන්නේ. මේ හරත්ත බන කියන්නේ නෙමෙයි මං ඉන්නේ. මම මේ සද්ධර්මයේ කතා කරන්නේ නිවන් දකින්න උතුමන්ට විතරයි. මම ඒකයි ප්‍රාර්ථනා කරන්නේ පින්වතුනි. මේ ගැඹුරු ධර්මයේ පුතක් ජනියෝ නොහසත්තා. එහෙනම් මේ ධර්මයේ මුලින්ම හම් වෙන එක මේක ඇහුවොත් එහෙනම් මොකද වෙන්නේ? උඩ පිස්සු වැදෙනවා විතර නෙමෙයි උ පහ පාප කර්මයක් කරගන්නවා. ඇයි ඒ? තමයි හදන්නේ පන්නේ. සිංහල ජාති වරදන්නද? එහෙම කියයි. එහෙමත් කියයි. මම රසාව කරන්න එපා කියන්නේ. ඔක්කොට මහනල හරියනවා. එන හැම කෙනෙම මහන වෙයි. එහෙමත් කියයි. එහෙම ඇහෙන්න හොඳ නැහැ. මුලින් ඉඳලා ඇහෙන්න වරන් හොඳයි. මේ ධර්මයේ කතා කරන්නේ නිවන් දකින්න උතුමන්ට. නිවන් දකින්න ඉන්න. මේක මට කරගන්න ඕනේ කියලා දැඩි හැඟීමක ඉන්න. ආන් ඒ පිරිසට. ඉතින් ඒ පිරිස බින්දින මේක නැවත නැවත අහන්න. මේ දහම් සමාධිය මගෙත් ගුරුවරයා. මේ වෙලාවේ කතා කරන දේවල් සතියක් මුළුල්ලේ මාත් විග්‍රහ කරගන්නවා. තව තවත් ඒ ගැන මෙනෙහි කරනවා. ඒ ඔස්සේ කටයුතු කරන්න. නිවන් දකින්නවා කියන එක මහ ලොකු ඈතක නෑ. මම අපේ ලංකාවේ වැඩ කරන මහත්තුරුන්ට විශේෂයෙන්ම කියලා තියෙනවා. මම ලංකාවට ආහම. නිතරම ආව ඇතුළු කරන්න. නොබෝ කල් යන්නට කලින් අනාගාමිත්වය උදෙසා දේශනා කරන්න. මොකද ඒ අය මහා මහන්සියක් එනවා ඔබ වෙනුවෙන් කටයුතු කරන්න. අඩියෙන් අඩිය උස්සලා දෙන්න පුළුවන්. ගුරුවරයෙක් ඉන්නේ අන්න ඒකට. ගුරුවරයෙක් හෝ ගුරුවරයෙක් නෙමෙයි අතන කල්යාණ මිත්‍යයන් වහන්සේ නමක් කියලා කියන්නේ අන්න ඒකයි. ඔබ යමක් හිතනකොට ඔබ අල්ලලා උඩින් තියලා දෙනවා. අර පාර පෙන්නනවා. ඔබ යනවා. ඔබ ඇදගෙන යන්න බෑ කාටවත්. ඔබ යනවා. යනකොට මොකද කරන්නේ? අර වල් දිහි වෙච්ච දැන් අයින් කර කර අයින් කර කර දෙනවා. ඔහොම යනවා. ඔහොම යනවා. උතරින් යනවා. ඔහොම යනවා. ඔහොම යනවා. ඔහොම යනවා කියලා කියනවා. මොකද ගිය කෙනෙන්නේ? නැත්තම් ගිය කෙනෙක්ගෙන් අහගත්ත කෙනෙක්. එහෙම වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙච්ච දවසේ ඉඳලා ඒ පුද්ගලයාට දහම් දෙසන්න පුළුවන්. සෝතාපන්න ඵලයට පත් වෙන්න කලින් දහම් දෙසන්න කියොත් එහෙම. ඒ කියන කිසිවක් අනිත් අයට තේරෙන්නේ නැහැ. දහම් ඥානයක් ලැබෙනවා හැම කෙනාටම. නමුත් දහම් අවබෝධයක් ලැබෙන්නේ. දහම් අවබෝධයක් ලැබෙන්න නම් Taman හරියට ඒක තේරුම් අරන් ඉන්නවනේ මේ න්‍යාය ධර්ම. ඒක ඒ තේරුම් අරගෙන තමයි ඒක අනිත් තව කෙනෙකුට කියන්න ඕනේ. එතකොට තමයි ඒක තේරෙන්නේ. මොකද මේක වින්නේ තනි කරම නෝද මේ? තර්කන ගෝලයිනේ. තර්කයෙන් තර්කයට එකින් එක බැඳිලා යන වැඩ පිළිවෙලක් තියෙන්නේ. එහෙනම් බුදුදහම කියලා ආයේ කොහෙන්වත් හොයන්න දෙයක් නැහැ. මේක තමයි ක්‍රමවේද. මේ කියන ඕනෙම එකක් අර ත්‍රිපිටකයේ තියෙනවා. ඒක හැමම කියන්නේ අභිධර්මයේ කියලා කියනවා. අභිධර්මයේ හොඳයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අභිධර්මයේ කියලා අන්තිමට ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? හැමදැනම උගන්වන්නේ මොකද්ද? අපේ රේරුකාණ ඡන්දවිමල හාමුදුරුවනේ. පොතේ තියෙන උන්වහන්සේ අභිධර්මයේ කොටසක් අරගෙන මේ පුංචි කොටසක් අරගෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා ඒ දිගේ පුංචි කොටසක් අරගෙන උන්වහන්සේ ඒ පිළිබඳ රචනා කළා තියෙනවා. පරම ශ්‍රේෂ්ඨ උත්තමයක. ඔය පොතනේ ඉතින් උගන්වන්නේ. විභංග ප්‍රකරණයේ උගන්වන්නේ කියන්නේ. විභංග ප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ උගන්වන්නේ කියන්නේ. ස්කන්ධ විභංගයේ උගන්වන්නේ කියන්නේ. ආයතන විභංගයේ උගන්වන්නේ කියන්නේ. ලේසිද කරන්නේ? මේ කියන හැම කරුණක්ම අවිධර්ම පිටකයේ තියෙන විභංග ප්‍රකරණය කියන මේ ප්‍රකරණය පොත. ආන්නේකේ පටිච්ච සමුප්පාද විභංගය කියවනවා කෙනෙකුට ලේසි නෑ කියවන්න. තේරෙන්නේ නෑ කියෙව්වට. ලේසි නෑ. කියවල බලන්න ඒක එහෙම තියෙනවා. නිවන් දකින අවිධර්ම ඒ වෙන්නේ ඊගන්න. කාමාවචර සිත් මෙච්චරක් තියෙනවා කියලා දැනගත්තා නිවන් දකින්න පුළුවන්. අභිධර්මයේ නිවන් දකින්න පුළුවන්. හැබැයි සිත් දැනගෙන නෙමෙයි නිවන් දකින්නේ. අභිධර්මයේ ඕනේ නිවන් දකින්න. ඒ ඕනේ මෙන්න මේ විදිහට. අභිධර්මයේ තමයි ධර්මයේ තියෙන්නේ. සරල ලෙස. විභංගගත කරනවා කියලා කියන්නේ කොටස් වලට කඩනවා කියන එක. වැඩි දුර විස්තර කරනවා. මේ විභංග කරලා තිබ්බ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? බුදුහාඳුරගේ යුදහම් ටික විතර නම් තියෙන සාරිපුත්‍රයන් වහන්සේ එහෙම මේ විභංගගත කරපු අයම තිබුණ නැත්තම්. දැන් සත්‍ය විභංගේ. දැන් සත්‍ය විභංගේ තිබුණ නැත්තම් අපි දන්නේ නැහැනේ. සාරිපුත්‍රයන් වහන්සේ කියනවා කතමාචාවුසෝ ජාති. මොකද්ද ආයස්මතුනේ ජාතිය කියන්නේ. ඇයි? බුදුහාඳුර කිව්වා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කණ්ඩස්ස සමුදය හෝති. ඔන්න කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මොකද්ද ජාතිය කියන්නේ? උන්වහන්සේ ප්‍රාත්‍රිකා විතරයි කිව්වේ. අන්න සාරිපුත්‍රයන් වහන්සේ කියනවා කතමං චාවුසෝ ජාති. මොනවද ආශ්‍රමින් ජාතිය කියන්නේ? යාතේ සන්තේ සන්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බති. කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාවෝ අයං උච්චතාවසෝ ජාති. ඔන්න කිව්ව ජාතිය කියන්නේ මොකද්ද කියලා. ඔන්න ඔතනින් තමයි අපිටත් දැනගන්න පුළුවන් වුණේ මොකද්ද? මේ ජාතිය කියන එක මෞපුසක ඇති වෙන එකක් නෙමෙයි කියලා. ජාතිය කියන එක පූර්ණ කර්මජයි කියලා. ඇයි? ජාති සංජාති ඔක්කන්ති. ඔක්කන්තිය තමයි මෞපුසට සිද්ධ වෙන්නේ. ගන්ධබ්බාවක් කන්ති හොන්ති. අන්න ගන්ධබ්බයාගේ ඔක්කන්තිය සිද්ධ වෙනවා බලට. මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකද්ද? අම්මගේ බඩෙන් උපදිනකොට තමයි එක්කෝ ජාතිය. එහෙම නැත්නම් ළමයෙක් හැදුනා කියලා දැනගත්තාම තමයි ඔන්න ජාතිය කියලා. නෑ නෑ. ජාතිය ඇති වෙන්නේ ඊට කලින්. කොහොමද දැනගත්තේ? සාරිපුත්තන් වහන්සේ හින්දා. නැත්නම් එහෙම අපිට හිතාගෙන ඉන්න වෙනවා. දැන් තේරුණාද? උන්වහන්සේලාගේ තියෙන වැදගත්කම. මේ විභංගගත කළා මේ විදිහට. ඒකයි පින්වතුනි කියන්නේ මේ ශාසනය ඔබ විසින් රැකිය යුතුයි. ඔබ අම්මාව රැකිය යුතුයි. අම්මාව රකින්න එක ලෝකෙට කියන්න ඕන එකක්ද? මොන හිවිලි ලැජ්ජ නැති වැඩක්ද ඒක? මම අම්මාව රකින්නෝ මේ මන් තමයි අම්මට සලකන්නේ කියලා ලෝකෙට කියන එක. ලෝකයා කියන්නේ මොකද්ද? යකෝ තෝ හදපුවම තෝ රකින්න නැතු ආල්ලපු ගෙදර කර රකින්නේ. හොඳ නැද්ද? එහෙනම් පින්වදෙනි මේ ශාසනයත් ඒ જાතියෙමයි. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඔබ සත්වේ. මේක වැහෙන්න දෙන්න එපා. පණ දීලා මේක රකින්න. පණ දීලා මහා වීරයෝ මේක රැක්කා. ඒක නිසානේ අද මේවා තියෙන්නේ. එක අබමල් රේණුවකින් නිඳා කරන්න එපා මේ ශාසනයේ කටයුතු ඉන්න කිසිම කෙනෙක්. ඕනේ විදිහට කරගෙන යියද? එක බින්දුවක් නිඳා කරන්න එපා. වැරදි වැඩක් කරපොදි. ඒත් නිඳා කරන්න එපා. ශාසනේ රැකෙන්නේ එකම ක්‍රම වේදකින්වත් නෙමෙයි. ශාසනේ රැකෙන්නේ මාර්ගඵලලාභින් බිහි වෙද්දී. ඒක තමයි දැන් මේ වෙන්නේ යන්නේ. ඒක නිසා වෙන කිසිම කෙනෙකුට නිඳා අපහාස කරන්න යන්න එපා. ඕනේ කෙනෙක් ඕනේ විදිහට කරගෙන යියද? දැන් උදාහරණයක් ගන්න. අපි හිතමු එක හාමුදුර කෙනෙක් ඉන්නවා. ඒ උත්තමයා මිනිසුන්ට බණ දහම් කියලා දීලා පින් කරන්න උගන්වනවා. පින් කරලා ඉවර වෙලා යහපත් ජීවිතයක් ගත කරන්න උගන්වනවා. දැන් අපි ඒ හාමුදුරන්ට දොස් කිව්වොත් එහෙම අපි මහා අපරාධයක් නෙමෙයිද කරන්නේ? ඇයි ඒ හාමුදුරුව ගාව අද මේ වෙනකොට දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්න පුළුවන්. යහපත් ජීවිත ගත කරනවා. මම බණ කියනවාද යහපත් ජීවිත ගත කරන්න? එහෙනම් ඒ උත්තමයා නොහිටින්න. ඒ උත්තමයා ගාව ඉන්න රැළම ඉවරයිනේ. ඇයි? ඒ මම බණ කියනවා යහපත් ජීවිත ගත කරන්න. දැන් තේරුණාද කියන දේ? තව හාමුදුරුවමක් කෝ ගිහි උත්තමයෙක් ඉන්න පුළුවන් බෝධි පූජා තියෙනවා. බෝධි පූජාවකින් සතක් නැහැ කියනවා නෙමෙයිනේ. සතක් තියෙනවා. එහෙනම් උන්වහන්සේ බෝධි පූජාවක් තියෙනවනම් උන්වහන්සේ මේ බෝධි පූජා තියෙන්නේ මෝඩ කමන්නේ කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒක සුදුසු නෑ. ඇයි? මම බෝධි පූජා තියන්නේ නෑනේ. එහෙනම් බෝධි පූජාවකින් පිහිටක් ගන්න ඉන්න කෙනෙක් කාගෙන්ද පිහිට ගන්න? එහෙනම් මේ ශාසනයේ පින්වතුනි අස්සක් මුල්ලක් නැර හැම එකක්ම ඕනේ. මේක පෙරහැරනේ. අර අයිලේ නැගලා කුණුහරුප කී කියන ඒකාව බස්සන්න අපිට බැරි වෙන්න පුළුවන්. ඒකාව බස්සන්න ඒ ළඟම ඉන්න එකෙක්. ඌ පොල්ලක් අතේ තියාගෙන ඉන්න බෑ බිමට. අන්න ගානට බහිනවා. එහෙම බහැලා තමයි මේ ඉස්සරහට අරගෙන ඉන්නේ. එහෙනම් මේ ශාසනය ඇතුලේ පින්වතුනි කිසිම ස්වාමින් වහන්සේ නමකට හෝ කිසිම ගිහි උත්තමයෙකුට දෝෂයක් නගන්න එපා. නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ධර්මයේ ගන්න. ලෝකේ සැනසෙල්ලේ ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒ ධර්මයේ තීරණ දනකින් ඒක ගන්න. එහෙම අරගෙන කටයුතු කරන්න. ඔය හැම කෙනාම මේ බුද්ධ ශාසනයේ පුරුක්. ඒ හැම දිනවම ආරක්ෂා කරගෙන වැඩ කරන්න. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ මේ ආරාම විහාර ගොඩ නැගුණට ඒවට දානමාන දෙනවා වගේ තමන්ගේ පන්සලට තමන්ගේ පන්සලේ ඒ වෙන වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කරා. මොකද ඔවගේ මෑණියන්ගේ පාන්සු කූලයට අපි එන්නේ නැහැ. ඔබගේ ගෙදර බණ කියන්නේ අපි එන්නේ නැහැ. ඒ කාර්යයන් වෙන්න ඕනේ. ඒ දේවල් කෙරෙන්න ඒ සංස්කෘතියත් ඒ විදිහට රැකෙන්න ඕනේ. ඒව හැම කරගන්න නිවන් දකින්න වැඩ පිළිවෙල මෙතනින් කරගන්න. තවත් දැන් තියනවා නම් කරගන්න, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොන තැනකට ගියත් තමන් යතේ තමයි ඔක්කොම තියෙන්නේ. අදට අමාර කරමු නේද? ඒක වුණා හොයලා බලමු නේද? මහත්මයෙක් ප්‍රශ්නයක් කියවලා තිබුණා, එතුමගේ අතේ මේ පොඩි පච්චයක් තියෙනවා කියලා, ඒක මානවීම සඳහා කොහොමද කියලා. අර මොකද ඒකට කියන්නේ? ටැටූ එකක් නේ. ඒක අපි පොඩ්ඩක් හොයලා බලමු. දැන් මං හිතන්නේ ඒවා ඉතින් බාධාවල් කරගන්න දෙයක් නැහැ. නිවන් දකින්න හිත තියෙනවනේ. නමුත් සාස්ත්‍රුන් වහන්සේගේ විනය නීති වලට මොනවද වෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න. දැන් මං හිතන්නේ දැන් කාලේ තියෙනවා මේ ක්‍රමවේද, ඒ පාටටම ආපහු සැරයක් ඒක ගොඩලා ඒ හැම පාටට ඔන්නම විල වහන්න ක්‍රමවේද. ඉතින් අපි ඒක විමසලා බලමු කොහොමද කියලා. සම්බුද්ධ නීතියට ගරු කරන්න එපා. අපි දන්නේ නැහැ මේ සම්බන්ධව. මම විනය නීතිය දැකලා නැහැ එහෙම එකක් ගැන. නමුත් එහෙම එකක් තියෙන්න පුළුවන්. ඒ ගැන සඳහන් කරපු මොනවා හරි දෙයක්. එහෙම ඇස්මා, ඒ කියන්නේ ඇදුම. ඇදුම සහ අසාධනිකතාවයන් ඇලර්ජීස් එහෙම තියෙන එක මේකට බාධාවත්ද කියලා. මේකයි ප්‍රශ්නේ. ආහාරයක් නිසා ඇලර්ජි වෙනවන. ඊළඟට ඔය හීතලෙන් පින්නේ මොනවා හරි ඇලර්ජීස් එහෙම වෙනවන. ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනේනේ. ඉතින් ඒ පිළිබඳ ඔබ තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපිට දැන් මේ රටේ ළමයි ඉන්නවා කජු කන්න බෑ. කාපු ගමන් ඔක්කොම ඉදි මිලා මැරෙන්න යනවා. දැන් අපිට කියන්න පුළුවන් ද කජු සහිත දේවල් ගේන්න එපා. ඊළඟට තව කෙනෙකුට මිරිස් කෑම එහෙම වෙනවනම් මිරිස් සහිත දේවල් ගේන්න එපා. දායකයන්ට අපිට කරදර කරන්න බෑ ගොඩාක්. මොකද හේතුව ලොකු පිරිසක්. ඒක නිසා ඉතින් තමන් පරිස්සම් වෙන්න ඕනේ. මේ වගේ කටයුතු වලදී තමන්ට ඉතින් ගොඩාක් අපහසු නම් පැවිද්දට එහෙම කියන්නේ බොහොම තවදුරටත් අපහසුතාවයට පත් වීම. ඒක ඉතින් තමන් දන්නවා තමන්ගේ ප්‍රමාණය මොකද්ද කියන එක. ඉතින් ඒකට අනුව කටයුතු කරන්නයි තියෙන්නේ. මොකද හේතුව ඔබ උස්සගෙන ඉස්පිරිතාලෙට දුවන්න කවුරුත් එතන නැහැ. සමහරට කුටි ඉන්නකොට ඇලර්ජි එකක් හැදුනොත් එහෙම ඉතින් ඒක ටිකක් ඉතින් හොඳ නැති අතට යන්නත් පුළුවන්. මේක නිසා ඒව ගැන පොඩ්ඩක් ඉතින් හිතන්න. තමන්ට තේරෙනවානේ තමන්ගේ ජීවිතේ වර්ණකම. ඉතින් ඒ අයට පුළුවන් අනගාരികව ඉන්න. ඒක අනගාരികව ඉන්නවා කියන්නේ ගිහිනේ. එහෙනම් උපාසක தත්ත්වේ නින්නේ. ඕනෙ වෙලාවක හොස්පිටල් එකකට තමන්ට උනත් යන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ කෙනෙකුට එහෙම කරන්න බෑ. සල්ලි අතපත ගන්නේ නෑ. ඒ එතකොට හරි එතන ඉන්න පිරිසට ලොකු බරක්. ඉතින් ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි. තමන් දන්නවනේ තමන්ට මොනවද තියෙන ප්‍රශ්නේ කියලා. මේ අස්සේ සැලකිලිමත් වෙන්න. හොඳයි පින්වතුනි, එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත්තා වූ අනුත් අප්‍රමාණ පුදුර සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් පළමු කොටම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල මේ පැවිද්ද ලබන්න බලාපොරොත්තුෙන් ඉන්නා වූ පිරිසට බාධාවක් කැමිනලා තියෙනවා නම් ඒ සියලුම බාධාවන් ඔබ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ මහා සුදන සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනා. ඒ වගේම පින්වතුනි සීපත් කරගන්න අද මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ දරාගෙන ඒ සද්ධර්මයේ අවබෝධ කරගෙන අද ලෝකයේ පුරා මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන උත්තම සිවණක් පිරිසව සීපත් කරගන්න. ඒ වගේම උන්වහන්සේලා සමග ඉදමින් උන්වහන්සේලාගේ ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් අවසිනව පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුරුලරේ නීපින් විහිදී පැතිරි යාමෙන් ඒ උත්තමිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්වැවිය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙන මොහොතක සිහිපත් කරගන්න දහස් දහසක් ලෝක ධාතු විඳලා මේ ස්ථානෙට ආවා වූ සීලමු දීව බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිණිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන සම්සේකර ප්‍රජාපති ආදී සියලුම දේව සමූහයන් වහන්සේලා වත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලමු පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය එය විශේෂ විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරි යාමෙන් මේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සිවණක් පිණිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහිං උතුම් මූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න සාස්ත්‍රොන් වහන්සේගේ සමයේ ඉඳලා මේ ත්‍රිපිටක සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන අවිලා එදා මාතලි අලුලින් විහාරයේ ත්‍රිපිටකේ ගාන්තාරූඪ කරලා එදාපණන් තමන්ගේ දීපරුදුට තියාගෙන මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ උත්තමිය උදසා විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමිය මේ ධර්මය අවබෝධ කරගනිත්වා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙනේ යට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න ඔබ නම් ජම්මාන්තරගතවන් දෙදුනා වූ සීලමු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සීල දෙනව සිහිපත් කරගන්න මේ අද්භේ විතරක් නෙමෙයි මේකට කල්පණු එකක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිචේ විහිදුල පතුරුලරි නීපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගාසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ කල්පන උනිකක් ඇතුළත තමන් ඉදින් අවේද අසාධාරණට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ කපනවා මරනවා කොටනවා කියාගෙන ආර ගමනට බාධා පවනවා ලෞකික ජීවිතයට බාධා පවනවා අන්නේ සිල් දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීලම කුණි සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරි යාමෙන් ඒ අය අභ විස්ථානින් අසමි දේවා ජරාමන සංඛ්‍යාත නිවෙනින් සන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිස විශේෂයෙන්ම මේ සාස්ත්‍රොන් වහන්සේගේ සී සද්ධර්ම කාය මේ ලෝකේ වටා ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් වේස මහන්සියෙන් හරි හමු කරගත ධනය අපකව කරලා කටයුතු කරන්නා වූ මේ පිළිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ ත්‍රිපිටක පූජා පැවැත්වීම සඳහා ඒ වගේම ඒ CD පට ගසා දීම සඳහා ඒ වගේම රේඩියෝ පූජා සඳහා ඒ වගේම මේ ආරාම පූජාවල් සඳහා ඒ සියෝ දේවයන් සඳහා අප කැප වෙලා කටයුතු කරන්නා වූ සීලම දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ තමන්ගේ ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගන්න තමන් එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස ඒ වගේම තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දිනයන් සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරුලරි නීතින් විහිදී පැතිරි යාමෙන් ඒ අයට යම් කිසි ග්‍රහවල උපද්‍රව දෝෂාන්ධකාර තිනවනම් ඒ සීල දෝෂාන්ධකාරයන් ගසාදුවරින් භූත වේවා යක්ෂ බේත පිසාද මලගවල කුම්බාණ්ඩ නිවසේ මෙනියව දෝෂාන්ධකාර තිනවනම් ඒ සීල දෝෂාන්ධකාරයන් ගසාදුවරින් භූත වේවා හස්වාගතවා හෝවහ ඕල් දේවසක සංඛා දෝෂාන්ධකාර තිනවනම් ඒ සීල දෝෂාන්ධකාරයන් ගසාදුවරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරුණු නැණ ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති මාර්ගඵල අවබෝධ කරගන්න. එහෙමනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඇත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කළා ඇලවේලි සකස් කළා කුඹුරු වපුරලා ගෝයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ ගැතර පිළියෙල කරගන්නකම් අපක වෙලා කටයුතු කළා වූ සීල දෙනව සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විසල පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභවිශ්‍යාණි ඉන්නවනම් ඒ අත මිදේවා අජරාමන සංඛ්‍යතන වෙනින් සනේ සීම ලබත්වා කියලා සාදු කියන යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ විදල සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතලෙන් පින්ෙන් ආරක්ෂා වෙලා මෙතිමදුරංගෙන් ආරක්ෂා මේ සත් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීමේ නිසා. එවනම් මේ ස්ථාන භූමිය මුල්පදින්ච කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමිය ගොඩනැගීමේලා ගඩලක් ගන්න මේ ස්ථාන ගැන මැදලා කළ සකස් කළා වූ සීලම දෙනා විසිපත් කරගෙන විසිර රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරුල හරි නීපින් විහිදී පැතිරි යාමෙන් ඒ ආදියම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතපි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සනේ සීම ලබත්වා කියලා සාදු කියලා යැරලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ බොහෝ ඈත ස්ථාන වලදී මේ ස්ථාන වලට එන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසින් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම පින්වතුනි මේ සද්ධර්ම දේශනාව සජීවීව ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනාව පණිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ දේවල් උදා වෙලා තියෙන පින්වතුනි විද්‍යාඥයෝ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාදක පිරිසක් විසින් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා එමනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යන අපි ඒ දායාද ලෝකෙට දිරින කරලා ආවේ විද්‍යාඥයෝ වශයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තේවාදක පිරිසත් සිහිපත් කරගෙන අපි සින්නස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා මේ චේවිස් වල පතුල්ලාරේ නේපින් විහිදීපැති නියාමෙන් එයාත් යම් කිසි අභාවේ ස්ථානයේ හිනුනන් එන් අතමි දේවා ආදිරාමණ සංකේතන වෙනින් සනි සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් තින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පවත්වන දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බර ධර්මයන්ගේ බාර මහිමේ ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවයේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.